හොඳයි සිංහතුනි, සේලම දෙනා පුළුවන් පුළුවන් විදිහට ඉඳගන්න. පළමු කොටම අපිට සමාවෙන්න ගොඩාක් පරක් වුණා. ඔබ මං හිතන්නේ ධර්මයේ මනාකොට පිළිපදින පිරිසක්, ධර්මයේ හොඳට ශ්‍රවණය කළා ඒ ධර්මයේ පිළිපදින පිරිසක්. ඒක නිසා පැය එකමාරක් විතර පරක් වෙලා ඔබ බොහෝම කේන්ති ගන්න නැතුව, තරහ ගන්න නැතුව මේ ස්ථානේ ඉන්න එක ගැන බොහොම සතුටටපත් වෙනවා අපි. ගොඩාක් දුර ඉඳලා නේ ආවේ, මං හිතන්නේ කිලෝමීටර් 150ක් විතර. පුළුවන් විදිහට වාඩි වුණා නම් හොඳයි නේද? හිටගෙන අහන්න පුළුවන් වේද? හැමදේදී හිටගෙන පුළුවන් නම් කමක් නැහැ. හොඳයි, සිංහසනේ එහෙමනම් සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති ඒ දස දහසක් ලෝක දාසී වෙසෙන් ආවේ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ග ඵලයන් පිහිටන්න කියලා හිතාගෙන, ඒ වගේම තමන්ගේ ඉෂ්ටකාමී දෙවිදේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන, ඒ වගේම පින්වතුනි තම තමන් නමින් ජම්මාන්තරගතවන් හිරිතේ සියලුම ඥාහිත මිත්‍රාදීන්වත් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවා නම් ඒ අත මිදලා සුගත මුදිත වෙන්න කියලා. එහෙමනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීල දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මලගේ ඥාතිවරුන්ට ආරාධනා කරන්න, ඇවිදින් මේ ස්ථානයට සද්ධර්මයේ ශ්‍රවණය කළා ඒ මාර්ග ඵලයන් හෝ සුගත මුදිත වීමක් සිද්ධ කරගන්නට කියලා. සමන්ත චක්කවාලේසු අන්ත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, සීලව දෙනා මොහොතක් අධිෂ්ඨාන කරන්න. මේ අනාදිමත් සංසාර කියන ගමනේදී රාග දේශ මොහයන්ගෙන් පෙරි පෙරී ජීවත් වෙද්දී තමන්ව මුදුන්පත් කරගෙන තමන්ව මුදුනා කරගෙන ජීවත් වෙන කාලයේදී ඒ උත්තම ආර්යයන් වහන්සේලාට තමන්ගේ අතින් නිගාවක් සිද්ධ වුණා නම් අන් ඒ උත්තමයන් වහන්සේලා සිහිපත් කරගෙන ඒ උත්තමයන් වහන්සේලා කමා කර සිටින්න, ඒ වගේම අධිෂ්ඨාන කරන්න පින්වතුනි අනාදිමත් සංසාරක ඉඳලා කරගත්තා වූ අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ ගුණ වෙලෙන් මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා. යම් උත්තමේ කේ සෝතාපන්න ඵලයේ පිහිටා සිටිනම් ඒ මාර්ග ඵලයන් උපසම්පදා කරගන්නවා කියලා දැඩි ලෙස අධිෂ්ඨාන කරගෙන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. ධර්මය ඔබයි සීදී හරහා ආදි වශයෙන් සද්ධර්මය ශ්‍රවණය කරද්දී ඔබට හිතෙන්නේ නැති නේද අවුරුදු 60ක 70ක කෙනෙක් තමයි බණ කියන්නේ කියලා. දැන් ඒ කාලේ ගියා තරුණ තරුණියන්ට මම කියන්නේ, දැන් ඒ කාලේ ගියා, දැන් තරුණයන්ට මේ ශාසනයේ උරුමය ලැබෙන කාලේ බුදුන්ගේ කාලේ තරුණයන්ට තමයි පිංගුදෙනි සාසන උරුමේ තිබ්බේ. පස්සේ තරුණයෝ තරුණියෝ වර්ගයාභෝග කිරීමේ දෙන්න පටන් ගත්තා. හරි හම්බ කිරීම වල යෙදෙන්න පටන් ගත්තා. ඒ අයට තියෙන උරුම නැති වෙලා ගියා. ඒ අයට තිබිච්ච උරුම නැති වෙලා ගිහිල්ලා එතකොට ඒ උරුම උදා කරගන්න ආවේ අවුරුදු 60 විතර එහා පිරිස්. නව සිංහල දැන් ශාස්ත්‍රුන් වහන්සේගේ අනු යුගයේ බිහි වෙලා තියෙනවා. එදා ශාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ඒ මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වුණේ යම්සේද මේ අනු යුගයේ තුලත් තාතන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වෙන්න අදාළ සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතින. හැබැයි අමතක කරන්න එපා පිංගුතුනි මේ රහතන් වහන්සේලා අහස උඩින් වැටෙන්නේ නැහැ. රහතන් වහන්සේලා බිහි වෙන්නේ ඔබ තුලින්. රහත් මෙහෙණිවරු බිහි වෙන්නේ ඔබ තුලින්. එහෙනම් ඒකට කරන්න තියෙන්නේ පිංගුතුනි මේ ගෝවර්ධන සංසාරයෙන් නිදහස් වෙන්න මේ සද්ධර්මයේ මනාකොට ශ්‍රවණය කළා. ඇත්ත සත්‍ය මොකද්ද කියලා හරියට තේරුම් අරගත්තා නම් මෙතනින් මිදෙල යන්න හරි ලේසියි. ඔය ගිහි ජීවිතේ රමණේ කර කර ඉන්න වැඩ පිළිවෙල කියෙදෙන්නේ මේකේ ඇත්ත தත්ත්වේ හරියට දන්නේ නැති නිසා. ඇත්ත தත්ත්වේ හරියට දැනගත්ත නම් පින්වතුනි එකම එක දවසක්වත් එකම එක මොහොතක්වත් ඔය ගිහි කුණු ජීවිතේ ඉන්න හිතෙන්නේ නැහැ. ඔබට තේරෙන්නේ නැහැ පින්වතුනි ඔබ අප්‍රමාණ දුක් විඳිනවා කියලා. ඒක මට තේරුනේ නැහැ. මට තේරිච්ච දවසේ මම දුවන එක නැවැත්තුවා. දුවන එක නවත්තන පිංගතනි අනිත් පැත්ත හැරුණා. තව බොහොම ටික කාලයක් මේ සුදු පාටින් ඉන්නේ. ඒ ඊට පස්සේ මේ උත්තම තත්ත්වෙටපත් වෙනවා. ඔබ තාම දුවනවා පිංගතනි ඔබට මේක තාම ආස්වාදයක් බව පෙන්ලා තියෙන නිසා. මටත් ආස්වාදයක් බව පෙන්ලා මම ලංකාව විතර නෙමෙයි මම එංගලන්තෙත් ගියා ඊට පස්සේ. තව ආස්වාදේ උපරිමයේ ලබන්න කියලා. ඒත් අවුරුදු 8ක් 9ක් හිටියා. සල්ලිත් හොඳට හම්බ කළා. ඇයි ආස්වාදය කියලා හිතෙච්ච නිසා. නමුත් සිංහදේ මේ සද්ධර්මයේ මෙනෙහි කරගෙන යන වෙලාවේ යම් අවස්ථාවක් උදා වුණා මේ ආස්වාදයේ තතු හරියට දැනගත්ත. ඕන්නෝක දැනගත්තක මම සිංහදේ බොහොම වේගෙන් බ්‍රේක් පාර ගැහුවා. එතනම නැවතුණා නැවතිලා අනිත් පැත්ත හැරුණා. හම්බ කරපු සීල දේ සාසනෙට දීලා දැන් ඒ බුදුන්ගේ මහා අන ක්‍රියාත්මක කරන්න බලාගෙන ඉන්නවා. බුදුන්ගේ මහාන ක්‍රියාත්මක කරන්නේ පිංගුතුනි නිකමද නෙමෙයි. ඒකයි කියන්නේ මේ කන්න නැතුව පැවිදි වෙන්න යනවා එහෙම නෙමෙයි. ගෑණි මැරිච්ච මිනිස්සු මිනිස්සු මැරිච්ච ගෑණු රතාගතයන් වහන්සේගේ සාසනය කියලා කියන්නේ අනාගත අනාථාගාරයක් නෙමෙයි. ඒ පැත්තෙන් නෙමෙයි පිංගුතුනි අනාථාගාරය සිද්ධ වෙන්නේ. අනාථ නාථාගාරයක් රතාගතයන් වහන්සේගේ සාසනය. අනාථාගාරයක් නෙමෙයි. අනාථ වෙච්ච පිරිසකට නාථත්වයේ සපේන ස්ථානය. යන්නේ ඒකට තමයි පිංගුතුනි කටයුතු කරගෙන යන්නේ. ඉතින් මේ උත්තරීතර පැවිද්දටපත් වෙන්නේ මේ අද්දවේ තුල මේක කෙලවර කරගන්න බලාගෙන. සාධර්මයේ පිට ඒකාන්තයෙන්ම තියෙනවා පිංගුතුනි. ඉතින් අපිත් ඔබ වගේම දඟල හිටියේ පිරිසක්. සාධර්මයේ පිට ලබාගෙන සාධර්මයෙන් ඒ රාග දේශ මොහ කෙලෙස් නසාගෙන යන වැඩ පිළිවෙලක ඉතින් ඉඳලා බොහොම සාර්ථක ගමනක් ඉදිරියට යන්නේ. ඉතින් මම ඔබටත් කියන්නේ ඒකයි සිංහලෙන් සද්ධර්මයේ තේරුම් ගන්න. ධර්මයයි ඔබයි කියලා මේ වැඩපිළිවෙළ නම දැන්නේ ඔන්න ඕක නිසා. නිවන් දකින්න ඕන වෙන්නේ ධර්මයයි ඔබයි විතරයි. දැන් මට කියන්න පුළුවන් ඔන්න ඕක. ඔබ ඉන්නවා නම් ඔබට ශක්තිය වීර්ය ශ්‍රද්ධාව තියෙනවා නම් ඔබට අවශ්‍ය වෙන්නේ ධර්මයේ විතරයි සිංහලෙන් මේ ධර්මයේ තුලින් ඔබට මේක කරගන්න පුළුවන්. මේක උදෙසා මහත් වීර්යයෙන් යුක්තව කටයුතු කරන්න. සද්ධර්මයේම තේරුම් ගන්න. ගොඩාක් පිරිස් මේ භාවනාව කියකිය භාවනා කිරීම වශයෙන් විවිධාකාරයේ දේවල් කරන්න උත්සාහ කළා. අන්තිමට තැන් තැන් වල හිර වෙලා ඉන්නවා. සමහර පිරිස් ඉන්නවා පිංගුතුනි ධ්‍යාන ලැබපු පිරිස්. ධ්‍යාන ලැබනවා. ඒ ධ්‍යාන ලැබුවත් තාම මාන්නකාරකමකින් කතා කරනවා. මට අහවල් ධානයේදී මම දැන් ද්විතීක ධානයේ ඉන්නේ. ඔයාලදී වශයෙන් පින්වතුනි අර මාන්නකාරකමකින් කතා කරනවා. එහෙනම් දැන් ඒ කියන්නේ පින්වතුනි මේ සද්ධර්මයේ අවබෝධ වීමක් වෙලා නැහැ. හැබැයි දෙහන් වැඩිලා තියෙනවා. පොල් පිටක් දිහා බලන් හිටියත් පින්වතුනි දෙහන් වඩන්න පුළුවන්. පස්සේ තියෙන්නේ රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. කොයිතරම් දුරට රාගයේ ෂේ වුණාද? කොයිතරම් දුරට ඔබට මේ සසරේ සැරිසරන්න තියෙන කැමැත්ත, මොකක් හරි අරමුණක් අල්ලගෙන සැරිසරන්න තියෙන කැමැත්ත කොයිතරම් දුරට නැති වෙලා ගියාද? යම් සැරිසැරීමක් අග්‍ර කරගත්තා නම් අන්න ඒකට කිව්ව රාග කියලා. රාග රාග වුණා. එහෙනම් යම් කිසි සැරිසැරීමක් අග්‍ර කරගත්තා නම් ඒ සැරිසැරීම අග්‍ර වීම නිසා තමයි තිකුදී රාග ස්වභාවය හැදෙන්නේ. එහෙනම් දැන් ඔබට රාග විරාග වෙන්න නම් ඔබට වැටහිලා යන්න ඕනේ මොකද්ද මේ සැරිසැරීමේ තියෙන ඵලය මොකද්ද කියන ටික අවබෝධ වෙන්න ඕනේ. ඊළඟට ද්වේෂය කියන එක පහ වෙලා යන්න ඕනේ ඔබ තුළ. මෝහය කියන එක පහ වෙලා යන්න ඕනේ. නැතුව පිංගඳනේ කොච්චර ධ්‍යාන ලබන්න ගියත් ඵලක් වෙන්නේ නැහැ ඕකේ. ඒක නිසා මනාපර සිහිපත් කරගන්න මේ සද්ධර්මය තුළ තමයි තියෙන්නේ මේ හික්මීම තියෙන්නේ. සද්ධර්මය මෙනෙහි කරගෙන යන වෙලාවට ඔබ ප්‍රථම ධ්‍යානයට සම්බන්ධයි. ද්විතීක ධ්‍යානයට සම්බන්ධයි. හැබැයි මේ සද්ධර්මය මෙනෙහි කර කර මෙනෙහි කර කර අර රාග ద్వේෂ මෝහ වලින් හැදිච්ච දේ බිඳගෙන යන වැඩ පිළිවෙල කොහොමද ඉන්නේ? ඒ වැඩ පිළිවෙල ඉන්නවා නම් පින්වතුනි ඔබට මේ මාර්ගයේ වහ වහ වැටහිලායි. සමහර පිරිස් මට ඇවිල්ලා කියනවා දැන් ආලෝක කය පවා පේනවා මම චතුර්ථ ධානයේ වගේ ඉන්නේ මෙතනින් එහාට මම මොකද්ද කරන්නේ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ ඔබට ආලෝකය වෙන්නන කර්මස්ථාන දීපු ගුරුවරයාගෙන් ඉතුරු ටික අහගන්න කියලා. ඒකට හේතුව පින්වතුනි බුදුන්ගේ ක්‍රමවේදයට ගියා නම් මෙතනින් එහාට මොකද්ද කරන්න ඕනේ කියන එකක් ඉතුරු වෙන්නේ නැහැ. සමාධියෙන් යථා භූත ඥාන දර්ශනේ ලැබෙනවා, යථා භූත ඥාන දර්ශනේ නිර්වේදේ ලැබෙනවා. ඒ වායි හිත හිත ගන්න දේවල් නෙමෙයි. යන පාර විවර වෙලා එනවා මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා පින්වතුනි හැමදෙස්sem උනන්දු වෙන්නේ මේ සද්ධර්මියත් එක්කම ජීවත් වෙන්න. සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඒ ශ්‍රවණය කරන සද්ධර්මයේ තමන්ගේ ජීවිතවලට දාගන්න. ජීවිත අත්දැකීම් වලට දදා බලන්න පින්වතුනි මේ ලෝකයේ මේ සැරිසැරීමක් කරලා ඇති ඵලක් තියෙනවාද කියලා. ඉතින් අද සද්ධර්ම දේශනාව තුළදී මම ඔබට පැහැදිලි කරලා දෙනවා යම් යම් කරුණු කාරණා ආරංචි විදිහට නම් අනුරාධපුරයේ පැත්තෙන්දට පවා පිරිස මෙතනට ඇවිල්ලා තියෙනවා කියලා. මේ සද්ධර්මයේ ඔබට අපි දිගින් දිගටම ලබා දෙනවා පින්වතුනි. මෙතන ඉන්න සියලු දෙනා පැවිද්දටපත් වෙලා අරිහත්ත්වයේ සාක්ෂාත් කරගෙන අපි සද්ධර්මයේ කතා කරනවා. ඉතින් අද මේ සද්ධර්ම දේශනාව මනාකොට ශ්‍රවණය කරන්න. ඔබ ඔය හිතන් ඉන්න කුණු ගිහි ජීවිතේ කුණු ගොඩක් බව ඔබට තේරිලා යයි. උදේ ඉඳලා රෑ වෙනකම් ඔබ සල්ලි හම්බ කරන්න මේ මහ ගොඩාක් මෙහෙද මහන්සි වෙනවා. ඒ මේ කුණු කාමයක් හින්දා. බලන්න කාමයකට හිත නැමුණු වෙලා ඔබ කොච්චර මහන්සි කරනවද කියලා. දැන් පැවිද්දකටපත් උනා නම් පින්වතුනි කාමයේ හැදිරෙන්න බෑ. කාමයේ හැදිරෙන්න බෑ, නිවන් මඟ පූර්ණේ කරගන්න ඕනේ. එහෙනම් ඔය ටික නම් කරන්න තියෙන්නේ පැවිද්දේදී. එතන පැවිද්දෙකුට පින්වතුනි වෙන වැඩ කරන්න දෙයක් නැහැ නේද? වෙන වැඩ කරන්න දෙයක් නැහැ නේ පැවිද්දෙකුට. පැවිද්දෙකුට තියෙන්නේ උදේ ඉඳලා රෑ වෙනකන් නිවන් මඟ සකස් කරගන්න විතරයි. පැවිද්දෙකුට ඕනෑද පින්වතුනි gadolla දින්නේ? උදේ ඉඳලා රෑ වෙනකන් gadolla දින්න පිරිස නැද්ද? උදේ ඉඳලා රෑ වෙනකන් කොන්ක්‍රීට් අනන පිරිස නැද්ද? පාරවල වල වැඩ කරන පිරිස්, ගිනි මත් දහන හේන් කොටන පිරිස්, පොඩක් හිතලා බලන්න. ඔය සියලු දෙනාම ඔය සහ මහා දුකක් විඳින්නේ ඇයි? ඉතින් තවිද්දට ආව නම් ඉවරයි. තවිද්දට ආව නම් කිසිම ගත වෙහෙසක් කරන්නේ නැතුව ඒ උතුම් වූ නිවන උදෙසා මේ වැඩ පිළිවෙලක් කරගෙන යනවනේ. නමුත් ඒක කරන්න බැරි ඇයි? ඉංගදෙන ඒක කරන්න බැරි හේතුව තමයි කාම වස්තුන්ගේ එල්වගෙන සිටිනවා. කාම වස්තුන්ට තියෙන දැඩි ආසාව මේ රාත්‍රියට කන්න ඕන එකක්. එකක්. රාත්‍රියට කන්න ඕන ගම නිසා පින්වතුනි අවුරුදු 50ක් හතරක් අප්‍රමාණ දුක් විඳිනවා. මේක හිතලා බලන්න. කාන්තාවක් හෝ පුරුෂයෙක් සමග ඉන්න ඕන නිසා අවුරුදු 50ක් හතරක් අප්‍රමාණ දුක් විඳිනවා. දරුවා සාරයි දරුවෙක් හිටියා නම් හොඳයි කියලා හිතපු නිසා අනන්ත අප්‍රමාණ ලෙස දුක් විඳිනවා. පොඩ්ඩක් ටීවී එකක් රේඩියෝ එකක් අහලා බලලා දැනගන්න පුළුවන්කම තියෙනවා කියලා හිතන නිසා ඒවට ආස නිසා අනන්ත අප්‍රමාණ ප්‍රමාණයෙන් දුක් විඳිනවා. ඉතින් මේ යථාර්ථය අවබෝධ නැතිකම නිසා නිවේද පිංගදින ඔය සා මහා දුකක් විඳින්නේ. මේ යථාර්ථය අවබෝධ වුණාට පස්සේ පිංගදින එකම එක මොහොතක්වත් හිතෙන්නේ නැහැ මේක තවදුරටත් කරගෙන යන්න. ඉතින් ඒක නිසා මේ සත්‍ධර්මය අවබෝධ කරගන්න. ඒ සත්‍ධර්මය අවබෝධ කරන්න සිංහතුනි නෙක්ඛම්මේ වැඩෙනවා. අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම කියන සංකල්පනා වැඩෙන්න පටන් ගන්නවා. එහෙම වැඩෙන්නේ නැත්නම් සිංහතුනි කොච්චර භාවනා කරත් වැඩක් නැහැ. නෙක්ඛම්ම සංකල්පනා නැගෙන්න ඕනේ. මේ කාමයෙන් දුර වෙලා යන්න. මේ කාමයේ අතහැර ගන්න වැඩ පිළිවෙලක් Taman තුළ හැදිලා එන්න ඕන. ඉතින් ඒකනේ පින්වතුනි අපි කරුණු කාරණා බොහෝමයක් අද කතා කරගෙන යන. පළමු කොට සෝතාපන්න වීමුදෙසා යම් දහම් කාරණාවක් අවශ්‍ය නම් ඒ දහම් කාරණාව අද ශ්‍රවණයෙන් කරගමු. භාවනා කළ සෝතාපන්න වෙනවා කියන එකක් මේ සම්බුද්ධ ශාසනයේ නෑ. දර්ශනයෙන් පහ කරගන්න ඕනේ පින්වතුනි ඒක නිසා අහන වෙලාවෙදී බොහෝම උනන්දුවෙන් යුක්තව මේ ටික අහගන්න. මේ ටික අහගන්න කලින් ඔබ මනාකොට සිහියට ගන්න ඕන දෙයක් තමයි පින්වතුනි යයි ඔබ සෝතාපන්න වෙන්න ඕනේ කියන්නේ. ඔබ සෝතාපන්න වෙන්න ඕනේ යයි. ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරයක් ගන්න ඕන. බුදුදහම තියෙන නිකන් හුරතල් වෙන්න නෙමෙයි. බුදුදහමක තියෙන වටිනකම අපි මනාකොට තේරුම් ගන්න ඕන. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට බිහි වුණේ උන්වහන්සේට වැඳ වැඳ ඉන්න ජාතිය බිහි කරන්න නෙමෙයි. උන්වහන්සේ පිට දුන්න බෝධිය හන්දියක් හන්දියක් ගන්න හිතෝගෙන ඒ උත්තම වූ බෝධීන් වහන්සේට වැඳ වැඳින්න ජාතිය බිහි කරන්න නෙමෙයි. උන්වහන්සේගේ නාමික පිළිමයක් හදලා ඒ පිළිමෙට වැඳ වැඳින්න ජාතියක් බිහි කරන්න නෙමෙයි. මම මේ එකකින්වත් කියන්නේ පිළිම වන්දනා කරන්න එපා කියනවත් බෝධි වන්දනා කරන්න එපා කියනවත් නෙමෙයි. මේක උදෙසා නෙමෙයි පින්වතුනි සතාගතයන් වහන්සේ නම ලෝකෙ වේවි. ඒ මුණානම් පින්වතුනි උන්වහන්සේ දේශනා කරනවානේ මං අද බගද රාජ්‍යයේ ඉන්න වෙලාවේ ඉතින් ඔය අනිත් රාජ්‍යවල මගේ පිළිම හදාගෙන ඕකට වැඳහල්ල මං වෙනුවෙන් කියලා. උන්වහන්සේ ජීවතුන් අතර ඉන්න කාලේ එකම එක පිළිමයක්වත් ලෝකේ හදලා තියෙනවද? එහෙම ආරංචියක් තියෙනවද කොහෙද? එකම එක පිළිමයක්වත් ලෝකේ හදලා නැහැ උන්වහන්සේ ජීවතුන් අතර ඉන්න කාලේ. මේ හිතලා බලන්න. උන්වහන්සේ රූමනාව තිබුණා නම් ඔය ටික කරගන්න උන්වහන්සේ ඔය ටික කියනවනේ මිනිස්සුන්ට. එහෙමනම් පින්වතුනි දැන් බලන්න මේ සම්බුද්ධ ශාසනය තියෙන වෙලාවේ මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ බිහි වෙච්ච කරුණු කාරණා නිකන් හිතලා බලන්න. උන්වහන්සේ ලෝකෙ බිහි වෙලා තියෙන පින්වතුනි සුගති ලෝකවල තියෙන අන්තිම ලෝකෙ. මේ මනුස්ස ලෝකෙ. මනුස්ස ලෝකෙ ඉපදුනේ පින්වතුනි නිවන් දකින්න හේතු වාසනාව තියෙන අවසානම පිරිසින්නේ මේකෙහි. එතන මේකෙන් උඩට තමයි පින්වතුනි අනිත් අය හැම කෙනෙක්ම ඉන්නේ. මේකෙන් යටින් ඉන්න කිසිම කෙනෙකුට නිවන් දකින්න බෑ. එහෙනම් මේකෙන් යටින් ඉන්න කිසිම කෙනෙකුට නිවන් දකින්න බැරි නම් උන්වහන්සේ ඒ ලෝකවල ඉපදිලා වැඩක් නෑ. ඒකෙන්ම සාක්ෂියක් දෙනව නේද? තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ උපදින නිවන් දක්වන්නේ මිනිසුන්ගේ කියලා. නැත්නම් ඔය ප්‍රේතනිකායෙම ඉපදුනා නම් ඔය පින් දහම් උපදවල කොහොමද බැරි අය ගොඩ දාගන්නේ? එහෙමනම් මේ මිනිස්යාගේ නිර්වාණයේ උදෙසා තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ බිහි වුණේ. ඉතින් උන්වහන්සේගෙන් ඒ ප්‍රයෝජනේ ගන්නවද නැද්ද කියලා ඔබ හිතලා බලන්න. මෙතන යන්තමින් ඒ ප්‍රයෝජනේ ගන්න පිරිසකුත් ඇති. හැබැයි අද බොහෝ පිරිස ඉන්නේ පින්වතුනි අනිත් අයගේ ගිනි ගෙඩි කාලා. ඒ ගිනි ගෙඩි වලට අනුව ජීවත් වෙන පිරිසක් ඉන්නේ. කරදරයක් වුණාම බෝධි පූජාවකට දුවන්නයි ඔන්න වගේ වැඩ කටයුතු නියැලලා ඉන්නවා මිසක් කිසිම ආකාරයක උනන්දුවක් දක්වන්නේ නැහැ මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න. දැන් මෙතනට ඔබ බණහන්නත් ඇවිල්ලා ඉති බොහොම සද්ධාවෙන් බොහොම භක්තියකින් යුක්තව. නමුත් සමාජයට අදහසක් නැතුව ඇති තාම නිවන් දකින්න. බණක් තියෙනවා කිව්වහම යනවා. ගිහලා බණ ටිකක් අහනවා. නමුත් පින්වතුනි මේ මේකේ හරය මොකද්ද කියන එක තේරුම් ගන්න. බුදුදහමක් වෙන දෙයකට පාවිච්චි කරන්න එපා. මේක මහා වටින දෙයක් නේ. මේකෙන් උත්සාහ කරන්න නිවන් දැක ගන්න හැම කෙනෙක්ම. ඒක උදෙසා වීරිය වඩන්න. ඒක උදෙසා දේශන ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයේ නිරන්තරයෙන් අහන්න. ඒ නිරන්තරයෙන් ඒ ධර්මයේ අහලා ඒක කරගන්න. එහෙනම් දැන් මේ සෝතාපන්න වෙන්න ඕනේ ඇයි එහෙනම් අපි? සෝතාපන්න වීමෙන් පින්වතුනි සාමූලිකව මේ සතර අපායෙන් අපි නිදහස් වෙමු. මේ ගෝලතර සංසාරේ මහා අනාථය කිරිසක් මේ ඉස්සරහා ඉඳගෙන ඉන්නේ. අපි ඔබ සියලු දෙනා ඒ ජාතිය. අනාථෙන් අනාථයට වැටිලා කිසිම නාතත්වයක් නැතුව අනාථ වෙලා යන ගමනක් මේ තියෙන්නේ. ඔබට කියන්න පුළුවන් ද ඊළඟ තප්පරේ ඔබට මොනව වෙයිද කියලා? තව පැයකින් මොනව වෙයිද කියලා. තව අවුරුද්දකින් මොනව වෙයිද කියලා. එහෙනම් මේ සංසාරය කියලා කියන එක පිංගුතුනි බොහොම භයානක තරක තියෙනවා. කර්ම වේග කොහෙන් ඇවිල්ලා බහිද දන්නේ නැහැ. යම් සමනන්තරයක් හැදුණා නම් ඒක නදාන අනන්තරේ බැහැලා යම් විපාකයක් පරිසම් දෙනවා. අතීතයේ කරපු කර්ම වේගයක් පරිසම් දෙනවා. එහෙනම් දැන් ඊළඟට මොකක් වෙයිද කියලා කොහොමද දන්නේ? සමනන්තරයක් කියලා කියන්නේ පිංගුතුනි යම් කිසි විපාකයක් පරිසම් දෙන්න හැදෙන පරිසරයක. ඒ පරිසර සැකස්ම සිද්ධ වුණා නම් ඒකට අර විපාකේ බහිනවා. හැම තිස්සෙම සමනන්තරයක් සහ අනන්තරයක් එකතු වීමෙන් විපාකයක් දෙනවා. ඉතින් ඔබ දන්නවද දැන් එන ඊළඟට මේ ඊළඟට සකස් වෙන පරිසරයට බහින්න තියෙන සමන අනන්තරේ මොකද්ද කියලා? කර්ම විපාකේ මොකද්ද කියලා? ඔබ අඩිය මේ පැත්තට තිබ්බාම හැදෙන පරිසරය එකක්, අඩිය මේ පැත්තට තිබ්බාම හැදෙන පරිසරය එකක්. ඉතින් ඔබ දන්නවද පින්වතුනි මේ පැත්තට තියන්නේ කියලා පුණ්‍ය විපාකයක් පරිසම් දෙන්නේ? සමහරවිට මේ පැත්තට තිබ්බම පුණ්‍ය විපාකයක් වෙන්න පුළුවන්, අනිත් පැත්තට තිබ්බම පාප විපාකයක් වෙන්න පුළුවන්. ඉතින් හොඳට හිතලා බලන්නකෝ පින්වතුනි මේ සසර ගමනේ මොන තරම් අනාථයක් වෙලා ඉන්නේ කියලා. දැන් ගොඩාක් පිටිස මේ සසර ගමන කියලා කිව්වම හිතාගෙන ඉන්නේ. ගොඩාක් දෙනා සසර ගමන කිව්වම හිතාගෙන ඉන්නේ මේ මෙතනින් පස්සේ මැරිලා ඉතුරු ටික කියලා. මේ අත්බැවේ වෙනකන් තනි ටික කියලා. නමුත් පින්වතුනි සසර ගමන කියලා කියන්නේ මේ මොහොතත් සසර ගමන. මේ ඔබ හුස්මක් ඇදලා පල්ලෙහාට දැම්මේ ඒකත් සසර ගමන. නැතුව මේ උප්පත්තියක් ලැබලා මරණයක් වෙනකන් කාලේ නැතුව මේ උපදිනව මැරෙනව ඒක විතරක් නෙමේ සසර ගමන කියන්නේ. මේ ශනික මරණ සිද්ධ වෙනවනේ. හිතක් හටගෙන හිතක් විඳිලා යනවා. එහෙනම් හිතක් හටගෙන හිතක් විඳිලා ගියාම ඒක හිතක් මැරුණා. එහෙනම් ඔය යන ගමනත් පින්වතුනි සසර ගමන තමයි. එහෙනම් දැන් මේ සසර ගමනේ යනකොට හැම මොහොතක්ම සසර ගමනටයි තියෙන්නේ. එහෙනම් මේ හුස්මක් ඇදලා පල්ලේ යන හැම මොහොතක්ම පින්වතුනි සසර ගමනටයි තියෙන්නේ. එහෙනම් දැන් මේ සසර ගමනේ යන වෙලාවේ පින්වතුනි මහා අනාථෙන් අනාථයට වැටලා තියෙන බව ඔබට දැනෙන්න ඕනේ. එහෙනම් මේ අනාථත්වයෙන් බේරෙන්න ඔය උප්පත්තියකින් ඊළඟ භවයේ සකස් වෙන්නේ මරණයකින් පස්සේ ඊළඟ භවයේ සකස් වෙන්නේ සතර අපායට නැඹුරුවක් තියෙනවා නම් අන්නේ සතර අපායට තියෙන නැඹුරුවෙන් බේර ගන්න පුළුවන් පිංගුතුනි සෝතාපන්න ඵලයේ සකස් කරගත්ත වෙනනම් කිසිම ක්‍රමවේදයක් නැහැ ඔබ සතර අපායෙන් නිදහස් කරගන්න. ඔබ හොඳ ආකාරවම දන්නවා පිංගුතුනි මේ තිරිසන් සත්වයන් අප්‍රමාණ දුක් විඳින්නේ. ඔය හැම තිරිසන් සතෙක්ම ඔයිට ඉස්සෙල්ලා අත්බැවේක මිනිස්සෙක් කියලා ඉඳන්දි කරපු දහබලු වැඩි හින්දා සත්පුරුෂයන් වහන්සේලාගේ බසල නිගා කරපු හින්දා ඒව අනුගමනය කරගත්තේ නැති නිසා දැන් මැරිලා ගිහින්න තිරිසන් යෝනි ඉපදිලා ඔය ආකාරයේ තිරිසන් යෝනි ඉපදිලා දැන් අසරණ වෙලා ඉන්නේ. ඔබට ඔබ දකින්නවාද බින්දුතනි එක මයිල් ගහක් ඇගේ නැති කුණු බල්ලු. ඔබ පොඩ්ඩක් ඔබේ මූණ දාලා බලන්න ඒකට. ඔබත් මේක සේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැතුව ඔහේ උඩ පැන පැන ඉඳලා තමන්ගේ මතවාදයෙන් ජීවත් වෙලා සත්පුරුෂයන්ගේ මතවාදයේ පැත්තකට දාලා මමයි හරි මමයි මුදුන මමයි ලොක්කයි කියන හිතුවන ඔය ටික තමයි උරුමේ. කුණු බල්ල වෙලා ඉපදුනා එතනින් එහාට පිඟුදෙල ඔබ ගැන කතා කළ වැඩක් නැහැ. ඇයි ඔබට සද්ධර්මයේ දේශනා කළ පුළුවන් ද බෝ නිවන් දක්වා ඔබ සුගතිගාමී කරා ඔහේ ඉඳලා පිඟුදෙනි මොකක්ම හරි දවසක ඔය ටික පරිසම් දීලා ගොඩ යනකම් ඔතන තමයි. එහෙනම් එතනින් එහාට ඔබ ගැන කතා කරන්න වැඩක් නැහැ. දැන් මම මේ ධර්මයේ කතා කරන්නේ බල්ලන්ට නෙමෙයිනේ. මම මේ ධර්මයේ කතා කරන්නේ මේක තේරුම් ගන්න පුළුවන් පිරිසකට. මේ වෙලාවේ මේක තේරුම් අරගෙන මෙතනින් නිදහස් වුණොත් බල්ල ලෝකෙට බිහි වෙන එක නතර වෙනවා. හරක් ලෝකෙට බිහි වෙන එක නතර වෙනවා. එන හැම කෙනෙක්ම අදිස්ථාන කර ගන්න ඕනේ පිංගුතුනි හරකෙක් වෙන එක නවත්තනවා මිසක් වෙච්ච හරක්ම නිදාස් කරන එක නෙමෙයි. වෙච්ච හරකෙක් නිදාස් වුණාට කමන්නේ නැහැ. නමුත් අදිස්ථානෙට නැගිලා ඉන්න ඕනේ. සිය දෙනෙක් එක්ක එකතු වෙලා සල්ලි කීය හරි දාලා තම්බිය අරගෙන යන හරකව නිදාස් කර ගන්න එකට වඩා තමන්ගෙන් මේ ලෝකෙට හරක් නිදාස් දෙන එක නවත්තන්න. මේ ලෝකෙට හරක් නිපදවන ක්‍රමවේදයේ නවත්තන්න. ඔබ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා කියන්නේ පිංගුදින හරක් ලක්ෂ ගානක් නිදහස වෙන. එළුව ලක්ෂ ගානක්, ඌරෝ ලක්ෂ ගානක්, බල්ලෝ ලක්ෂ ගානක් නිදහස වෙන. ඔන්න ඔය ක්‍රමවේදයට පත් වෙන. අද බැලුවොත් එහෙම මැරෙන මැරෙන එක අමු පෙරේතයෝ. බල්ලෝ බලල්ලු. ලේසි නෑ මේ ගමන. මහා උජාරුවෙන් ජීවත් වුණාට ඔබ දන්නවනේ මේ ජීවිතේ ඔබ කොච්චරනම් පෞකන්දරාවක් කළාද කියලා. මෙතන ඉන්නවද පිංගුදනේ එකම එක පුද්ගලයෙක්වත්? පොඩි කාලේ ඉඳලා අද මේ දක්වා සත්තු මරුණේ ඉන්නවනම් අත උස්සන්. පොඩි කාලේ ඉඳලා අද මේ දක්වාම සතෙක් මරලා නැහැ ජීවිතේ. හොරගමක් කළා නැහැ ජීවිතේ. හොරගම කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැනේ. දවසේ වැඩි හරියක් හොරගම් නේද අපි කරන්නේ? විශේෂයෙන්ම රස්සාවලටම යන අය, බස් එකේ එහෙම යන අය, දොස්තර මේ කොන් දොස්තර ටිකට් කරන්නේ බමත ගුණොත් එහෙම කතා කරලා ගිහින් ඉල්ලයිද කවදක්වත්? ප්‍රයිවට් බස් එකේ යද්දී කොහොම හරි බලන්නේ පින්වතුනි අර රුපියල් 10ක් 15ක් ඉතුරු කරගන්න. පැය 8යි රස්සාවට ගියාම පැය 6යි වැඩ කරන්නේ, පැය 2ක් අයිස් ගන්නවා. ඔය ඔක්කොම මහ දරුණු හොරකම්. හැබැයි මිනිස්සු හොරකම් කියන හිතාගෙන ඉන්නේ පිට පොකට් ගන්න එකයි, මාළ කඩන එකයි, බැංකු කඩන එකයි. නමුත් ඔය කියන ඔක්කොම හොරකම්. එහෙමනම් බින්ගොදින හොරකම් නොකරපු කෙනෙක් මෙතන නැහැ. බොරු නොකියන කෙනෙක් මෙතන නැහැ. පරුස වචන නොකියන කෙනෙක් මෙතන නැහැ. කේලම් නොකියන කෙනෙක් මෙතන නැහැ. එහෙනම් දැන් ඔය ඔක්කොම කරලා දස අකුසලයේම අපි අතින් සිද්ධ වෙන මට්ටමකට ඇවිල්ලා දැන් අපි කොහොමද පින්වතනි මේ ඉන්නේ හරි උජාරුයි? ඔබට බය නැද්ද? ඔය දස අකුසලයේ ගලා නම් කොහෙද යන්නේ? කතා කරන්න. කොහෙද යන්නේ? අපායේ. ඉතින් ඔබ අපාය යන නෙමෙයිද නියමිත? හත් දෙයියනේ මේක දැනෙන්නේ බෑ මහා ගැඹුරට. තමන්ට පිළිකාවක් හැදුණා කියලා දැනගත්ත ගමන් අරගෙන ඉස්මිරිතාට අරගෙන ගිහිල්ලා ඒ ඔක්කොම ටික කරනව නේද ඒ බේරගන්න? මේ පිළිකාව කියන්නේ මොන දුකක්ද? මේ කුණු අපාගත වෙන එකත් එක්ක සිංහදෙනේ තනිකරම අපායට නැඹුරු වෙලා තියෙන්නේ. මැරෙන මැරෙන එක හතර අපායි. ලේසි නෑ. ගන්ධබ්බය වුණත් කන්න නැතුව ජීවත් වෙන්න වෙන්නේ. පොඩ්ඩක් මේක තේරුම් ගන්න. මෙතන අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔබ හිතන් ඉන්නේ හෙට වේලා හොයා ගන්න එක තමයි ලොකුම ප්‍රශ්නේ කියලා. ළමයා දීගෙන දෙන එක තමයි ලොකුම ප්‍රශ්නේ කියලා. ළමයින්ගේ විභාගේ පාස් කරන එක තමයි ලොකුම ප්‍රශ්නේ. ඔයිට වඩා මහා දරුණු ප්‍රශ්නයකින් අපි තැවෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න උත්සාහ කරන්න කොහොම හරි. නැත්නම් අපරාදෙන්නේ පිංගුදෙනි ඔබට වෙන දේ බලන්න. ජනාධිපතිවරේ කැමතිද පිංගුදෙනි ඒ තමන්ගේ ජනාධිපති නිලයෙන් තමන් පහ කරනවද? ඔබ මෙන්න මේක මවාගෙන බලන්න. ඔබ ජනාධිපතිවරේ. ඔබගේ නිල කාලය අවසන් වෙනවා. ඊළඟ මැතිවරණයෙන් ඔබ පරදිනවා. ඔබල ජනාධිපති ප්‍රතිකම අහෝසි වෙලා වැසිකිලි හොදන කෙනෙක් මට්ටමට වැටෙනවා. දැන් ඔබ හිතලා බලන්න ඔබගේ තියෙන මානසික මට්ටම. වැසිකිලි හොදන ගමන් අර අතීතයේ මතක් එද්දි ඔබට මොන තරම් දුකක් දැනෙයිද කියලා? ඔය දුක්කේ පෙලි පෙලි ඉන්න වෙනව නේද කියලා? ඔය ටික තමයි ඔය කරගන්න හදන්නේ. මනුස්ස අත්දැකීමක් ලැබිලා මෙතන ඉන්නවා නම් දැන් අවුරුදු 40ක් විතරවත් අඩුම තරම. තේරෙයි. අපි හිතමුකෝ අවුරුදු 40යි කියලා. 60 70 ඇති. මේ අවුරුදු 40 30 මොනවද මේ කරගත්තේ ජීවිතේ? අවුරුදු 50 30 මොනවද ජීවිතේට කරගත්තේ? දැන් උජාරුවට කියන්න පුළුවන්ද මේකද? අපි ළමයි හැදුවා. අපි ගියන් දොරක් හදාගත්ත, යාන වාහනයක් ගත්ත කියලා. දැන් ওই ටිකෙන් පුළුවන්ද බේරිලා යන්න ඒතුළු ටික? බලන්නකො ඔබ දාපු මුලාව මේ මිනිස්සු. දැන් අවුරුදු 70ක් 80ක් වෙලා මියලෙන ලං වෙලා එහෙම කෙනෙක් ඉන්නවනම් බලන්න මොන අපරාධයක්ද කරගෙන තියෙන්නේ කියලා ජීවිතේ. මේව පොඩ්ඩක් හිතන්න පිංගුතුනි. අවුරුදු 90ක් වෙලා ලෙඩ ඇදේ මේ පණ අරින්න ඔන්න මෙන්න ඉන්න කෙනා නෙමෙයි මේවා හිතන්න ඕනේ. ඒ කෙනාට දැන් හිතන්න කාලයක් නැහැ. ඒ කෙනාට දීන්නේ වෙන දෙයක් බලාගෙන වෙන්න. බල්ලෙක් වුණා නම් බල්ලෙක් වෙන්න, හරකෙක් වෙනවා නම් හරකෙක් වෙන්න, එච්චරයි. ඔබ බලන්න දැන් ඔබට තාම හයිය හත්තිය තියෙනවා. විශේෂයෙන්ම තරුණ පිරිසටම කියන්නේ අවුරුදු 40ටවත් අඩුම තරුණ 50ට අඩුයි කියමුකෝ, තාම ශරීර ශක්තිය තියෙනවනේ. පොඩ්ඩක් හිතලා බලන්න බින්දුදිනේ මොකද්ද මේ ජීවිතේට වෙන්නේ යන්නේ කියලා. ඔය කාම මඩ ගෝරුවේ ඔළුව ගහගත්තට පස්සේ ඇත්ත යථාර්ථය හරියට පේන්නේ නැහැ. මොකද්ද ඇත්තටම මේ ජීවිතේට වෙන්නේ කියලා පේන්නේ නැහැ. පොඩි කාලෙම උපදින පොල්ලව කෙල්ලව පොඩි උන් ගහනවා අධ්‍යාපනයේ කියන කස්සේ ඔළුව. ඔය අධ්‍යාපනයේ කියන එකෙන් ඔළුව නිදහස් කරගන්නේ අවුරුදු 23ක් විතර ගියාට පස්සේ. ඔය අවුරුදු 23 ගේ පස්සේ ඒකේ යන්තම් ඔළුව ගන්නකොටම ආයේ සමාජයේ අල්ලල ගහනවා විවාහය කියන එක ඇතුළේ ඔළුව. ඒත් එක්කම දරුවෝ කියන සංකල්පය ඇතුළේ ඔළුව ගහනවා. ඊට පස්සේ දරුවන්ට උගන්නලා ඔක්කොම කළා ඔළුව උස ගන්නකොට සිංහදෙනි 55 60ක් ඇනලා. බලන්න කාම මඩගෝරුවේ ඉරිලා ඉන්න පිරිසට වෙනදේ. දන්නේව නැතුව සිංහදෙනි ජීවිතේ අවසාන කාණ්ඩ ලං වෙලා. මෙනම් මෙච්චර කල් හිටියේ පුරාණයේ වළඳ. පුරාණයේ වළඳනවා කියන්නේ අතීතයේ යම් කිසි පින්දහමක් කරලා තිබුණා නම් ඒකෙන් ලැබුණා වූ දෙයක් වළඳ හිටියා. සතර ගමනේ අනාථයෙක් වෙලා ඉන්න බව Tamanට තේරුන්නේ නැහැ එක බින්දු මාත්‍රයක්වත්. දැන් ඉතින් අවුරු මේ 50 දිනව නම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. අවුරුදු 65 70යි. දැන් බොරුවට පන්සල් යන්න පුළුවන් වොන්. මම මේ කියන්නේ මේ වයස කාලේ නින්දා කරනවා එහෙම නෙමෙයි, වැරදියට ගන්න එපා. මේ තරුණ අයට පෙන්නලා දෙනවා වැරදිච්ච තැන එය. මෙතන ඉහගේ පැහිච්ච කෙනෙක්ගෙන් ගිහිල්ලා අහන්න මේ සද්ධර්මයේ මේට අවුරුදු 30කට කලින් හම්බුණා නම් ඔබ කසාද වැදෙන ළමයි අතර මේ මේ මේ ගමන යනවද? එහෙම නැත්නම් නිවන් දකින්නවද කියලා. ඒ අයගෙන් අහලා බලන්න. ඉතින් ඒ අය කියනවනම් අනේ අපි මේ සද්ධර්මයේ කලින් හම්බුණා නම් අපි මෙහෙම කරනවා කියලා. එහෙනම් මේ තරුණ පිරිස් මොනවද කරන්නේ? ඇයි ඒ යන පාරේ යන්න හදන්නේ? ඒ අය ගිය පාරේ ගියා නම් පින්වතුනි ඒ අය ඉන්න තැන නේද අද ඉවර වෙන්න වෙන්නේ? කොහොම මේකෙන් නිදහසක්? තුවාලකුණු ලෙව ගන්න මහා අමු පෙරේතය වෙලා උපදින්න වෙන්නේ. මිනිහක් බල දානකම් බලන් ඉන්නෝ ඒකේ ඕජස දැක්කරනකම්. පෙරේත ලෝකෙ ලොකු ප්‍රශ්නයක් දැන් මේ මේ මේ ආදාහනාගාර තියෙන එක. පුච්චන අලු කරනවානේ ඒකුണ്ട് සමහර පෙරේතය උපදින්නේ බින්දුදී ඒක ආහාර කරගෙන. ඔබගේ උපතත් එහෙම වෙන්න පුළුවන්. බෑ කියන්න බෑනේ. ඒ උපදිනකොට එපා කියන්න පුළුවන්. සසර ගමනේ අනාථයෝනේ, අපිට ඕනේ වෙන්නේ නැහනේ. ආදාහනාගාර තියෙන ඒකුണ്ട് හරි ප්‍රශ්නයක්. මිනිය වල දැම්මට පස්සේ බින්දුදිනේ ඕක දිරන්න ගත්තහම ඕකේ ඕජස වැහෙන්න ඒක තමයි ආහාරය. මිනිස්සු පහරනකොට ඒ අසුචිය තමයි ආහාරය. ඕව කකා තමයි බින්දුදිනේ ජීවත් වෙන්නේ. අද මේ මහා ගජ රාමෙට බත් කකා උඩ පැන පැන හිටියද එක එක ජාතියේ කෑම වටවරු හදාගෙන මේ වහකා උඩ පැන පැන හිටියද බින්දුදිනේ අවසානයේ අරක. එහෙනම් මේකෙන් නිදහස් වෙන්න තමයි බින්දුදිනේ සෝතාපන්න ඵලයේ දේශනා කළේ බුදුහාමුදුරුවෝ. ඉතින් ඒක උදෙසා කරුණු කාරණා කරගන්න. ඔබ හරි සාර්ථක ජීවිතයක් ගත කරලා ඇති මේ වෙනකොට මේ ගිහියෙක් විදිහට. ඔබ පැවිද්දෙක් විදිහට කවුරු හරි විදිහට. ඔබ ලෝකෙට කරලා ඇති දේවල්. දරුවෝ හදලා ඇති ගිහියෝ විදිහට. යාළුවන්ට කරලා ඇති දෙමාපියන්ට කරලා ඇති. කොහොම ඔබට කරගත්තේ? කො ඔබට කරගත්ත එක බලන්නක මොන විපත්තියද ඔබට වෙන්න යන්නේ කියලා. දැන් ඔබ වේරගන්නේ ඉන්නේ කවුද? මේ දැන් ඩොගස් ගාලා කාගෙන හැම මේ පිපුරුවා නම් එහෙම නාලය. දැන් ඔබ වේරගන්නේ ඉන්නේ කවුද? හදපු දරුවෝ ටිකේ ඉඳ වේරගන්නේ. හදපු දරුවෝ ටික ඇවිල්ලා කියයි තා දැන් දිවි ලෝකෙට යන්න අම්මා කියලා. ඔබ ඉවරයි. බල්ල වෙලා ගෙදර එනකොට පළවෙනි ගල් පහර ගන්න පුතා බල්ල උනේ පුතාව රැකගන්න. ඔක තමයි පින්වතුනි මේ සසරේ තියෙන කුණු භයානකම. මේ ගෝරතර සංසාරයේ බිය දකින්න මේක මහා භයානක සතරක්. මේකට වැටෙන්න එපා. මේකෙන් කොහොම හරි එතර වෙන්න උත්සාහ කරන්න. මේ මං කියන හින්දා නෙමෙයි පින්වතුනි. ඔබට මේක දැනෙන්න ඕන. මට නම් එක බින්දු මාත්‍රයක් ආයි උපදින්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒකයි බෙල්ල කනන කියත් නිවන් දකින්නවා කියන හැඟීම ඉන්නේ. මේ ඊළඟ මොහොතවත් ජීවත් වෙන්න ඕනේ නැහැ. ඒ තරම් මහ භයානක දෙයක්. මේ වහලේ කඩා වැදනම් ඉන්න චෝප වෙන ඔක්කොම මේක ඇතුලේ. මේ හිතන බලන්න. මේ අපි ඉන්නවා මහ උජාරුවට මෙතන. මේ කඩා වැදන උජාරුව ඉවරයි ඔක්කොම. එන අනාත වෙලා නැද්ද? මේ ඊළඟට වෙන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැන්නේ. ඉතින් මේකේ මොකටද බින්ද තමයි එක දවසක් එක මොහොතක් යන්නේ. කාම මඩගෝරු ඔලුව ගහගත්තට පස්සේ නම් නොතේදී යන්න පුළුවන්. නොතේදී ලෙසේ යන්න පුළුවන් නිසා ඔය කාම මඩගෝරුවේ මිනිස්සු එළියට එන්නේ නැහැ. කාමයේ ඇලි ගලි ඉන්නවා. එතකොට දවස ගෙවෙනවා තේරෙන්නේ නැහැ. අරක්කු ටිකක් බීගෙන මත් වෙලා ඉන්නවා. දවස තේරෙනවා, දවස ගෙවෙනවා තේරෙන්නේ නැහැ. කාන්තාවුන්ගේ මත් වෙලා ඉන්නවා. රූපයන්ගේ මත් වෙලා ඉන්නවා. සින්දු ටිකක් අහහ දවස ගෙවනවා. ওই විදිහට දවස ගෙවාගෙන යන්න පුළුවන්. ওই ටික කර කර තමයි පිටුදෙනි යන්නම් දවස ගෙවන්නේ. ඔය ඔක්කොම නැති වෙච්ච දවසක ඔබට තේරෙන්න පටන් ගනී මේ සංසාරය කියන්නේ මොනතරම් මහ කටුක දෙයක්ද කියලා. ඕක තේරුම් ගන්න බැරි මොකද එහෙම මෙහෙම දාලා දෙනව ලස්සන ලස්සන ඒවා ඔබට ඇලිලා ගැලිලා ඉන්නේ. ඒක නිසා මේකේ තියෙන භයානකම ඔබට තේරෙන්නේ නැහැ. තියෙනවා දැන් ඔබ හොඳාකාරව දැනගන්න ඔබ ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. මේ ප්‍රශ්නෙට ඔබ උත්තරයක් ගන්න ඕනේ පිටුදෙනි මොකද හේතුව ඔබටයි මේ ප්‍රශ්නේ තියෙන අල්ලපු ගෙදරේ කාට නෙමෙයි. එහෙනම් ඔබට මේ තියෙන ප්‍රශ්නෙට ඔබ උත්තරයක් ගන්න මැරෙන්න කලින් මැරුණොත් ආයි ඔබ ගැන කතා කරලා වැඩක් නැහැ. කන ගැස්දෑවා වියසිදුරෙන් අහස දකින්න වගේ අමාරු දෙයක් මනුස්සත්වයක් ලැබෙන්නේ. ඔය ඔය ඔය කන ගැස්දෑවට වියසිදුරෙන් අහස දකින්න පුළුවන් කියන කතාවේදී ඔය දේ වෙන්න පුළුවන් සම්භාවිතාව කොච්චරද? බින්දුවට කීට සම්භාවිතාවක් තියෙන්නේ. ඔබ වෙන්නම් බැරි තරම්. එහෙනම් දැන් ඔබ ඉතනවල ඔබයි මනුස්සෙක් වෙයි කියන ඒකයි තියෙන ප්‍රශ්නේ. ආයි මනුස්සයෙක්වත් උනොත් අඳුම ධර්මයේ හරිය ධර්මයේ ටිකක් අහගන්න පුළුවන් කියමුකෝ. දැන් කොහොමද දන්නේ එහෙම වෙයි කියලා? බුදුන්ගේ වචනේට අනුව නම් වෙන්න තියෙන ඉඩ හරිය අඩුයි. ඊළඟට අනිත් පැත්තෙන් දෙන්නේ ඔබ කොච්චර හොඳ මනුස්සයෙක් වුණත් වැඩක් නැහැනේ. අඟපඳක ඔක්කොම දිවිල ඔක්කොම ඇඳුනොත් වැඩක් නැහැ. සම්බුද්ධ ශාසනයක් තිබුණ නැත්තම්. දැන් මේ සම්බුද්ධ ශාසනයක් මේ වෙලාවේ තියෙනවා. එහෙනම් සම්බුද්ධ ශාසනයක් තියෙන වෙලාවේ ඔබ මොකද්ද කරන්න කියලා හිතලා බලන්න. ඔබට කරුණු කාරණා ඔක්කොම සම්පූර්ණ වෙලා තියෙන්නේ. සම්බුද්ධ ශාසනයක් තියෙනවා ඔබ මනුසත්ත්වයක් ලැබලා තියෙනවා මන්ද බුද්ධික නෙමෙයි. යමක් කිව්වම තේරුම් ගන්න පුළුවන් මට්ටමට මානසික මට්ටමක් තියෙනවා. ධර්මයේ කතා කරනකොට රාගය ද්වේෂ මෝහ ෂය වෙනවා. එහෙනම් ඔච්චර කරුණක් තියෙනවා නම් පින්වතුනි. දැන් මෙතනින් යන්න මේක කරලා ඉවර කරගන්න එක නෙමෙයිද හොඳම දේ? ඒක නිසා ඒකට වීර්යය වඩන්න. ඒකේ ආරම්භය තමයි පින්වතුනි සෝතාපන්න ඵලය කියලා කියන්නේ. එනං ඒ සෝතාපන්න ඵලය ලබන්න බණ ටික අහන්න ඕන හැටි මම මුලින් කියලා දෙන්න. බණ අහනවා කියලා පින්වතුනි නිකන් ඕන ඕනෙට ඔය පාවට බණ අහලා නිවන් දකින්න බෑ. නිවන් දකින්න බණ අහන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට ඕනේ බණ අහන්න. මේක අහන වෙලාවට තමයි ඇසීමෙන් තමයි පින්වතුනි සෝතාපන්න වෙන්න පුළුවන්. මේ අහගෙන ඉන්න වෙලාව මේ වෙලාව විසිරොත් ඊළඟ වෙලාවේදී එහෙනම් මේ සෝතාපන්න වෙන විදිහ කතා කරමු. කොහොමද මේක වෙන්නේ? ඒකට කොහොමද බණ අහන්නේ? අර හත් දවසේ බණ තියෙන වෙලාවට ඇවිදින්න බණ අහන විදිහට බණ අහලා මේක කරන්න බෑ. සීනි කිලෝ දුස්සගෙන පාරයින්ද වෙලා බණහල මේ වැඩේ කරගන්න බෑ. එහෙනම් මේ වැඩේ කරගන්න පින්වතුනි මෙන්න මේ කියන විදිහට බල ටික අහන්න. පළවෙනිම දේ තමයි පින්වතුනි මනස සිහියෙන් ඉන්න මෙතන. මනස සිහි බුද්ධියෙන් ඉන්න මේ ඉන්න වෙලාව. ඒ කියන්නේ මහා අදිස්ථානයක් තියෙනුනේ Tamanට මේ හත්ගේ කියන හැම වචනයක් නැහැරම මම අල්ලගන්න. කියන වචනයක් නැහැරම මම අවබෝධ කරගන්න. ඒ සිහිය සහ අදිස්ථානයේ හරියම වැදගත් මේ කතාවේ සඳහා. දෙවනි කාරණාව මේ අහන ධර්මයේ බිංගලමි තර්ක කරන්න පුළුවන් තරම්. Tamanගේ හිතින් තර්ක කරන්න. මේ ධර්මයේ අතංකාමතරයි කියලා කිව්වේ තර්ක කරලා වෙනස් කරන්න බෑ කියලා මිස තර්ක කරන්න එපා කියලා නෙමෙයි. පුළුවන් තරම් තර්ක කරන්න. තර්ක කර උත්සාහ කරන්න පිංගුතුනි මේක තමන්ගේ ජීවිතවලට දාගන්න. තමන්ගේ ජීවිතේට දානකොට තමයි පිංගුතුනි මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. තමන්ගේ ජීවිත අත්දැකීමට දාගන්න. තමන්ගේ ජීවිත අත්දැකීමට දාද්දි තමයි මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ තමන්. එතකල්ම මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ නොවුණු පින්වතුනි මාර්ගඵල ලබන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ ප්‍රත්‍ය කියලා කිව්වේ ඔතන තියෙන අවිද්‍යා ප්‍රත්‍ය. එන අවිද්‍යා ප්‍රත්‍ය ෂේ වෙනවට තමයි ප්‍රත්‍යක්ෂ වුණා කියලා කියන්නේ. එහෙනම් අවිද්‍යාව කියලා කියන්නේ පින්වතුනි යමක් ගැන ඇත්ත ඇති සතියේ නොදැනීම. යමක් ගැන හරියට දන්නේ නැහැ. එහෙනම් යමක් ගැන හරියට දන්නේ නැති කම නිසා හේවත් අවිද්‍යාව නිසා තමයි අපි මේ දේවල් වැරදි ලෙස අඳුරු නිදුරු කරන්නේ. එහෙනම් දැන් මේ සත්‍යධර්මයේ ශ්‍රවණය කරන වෙලාවට ඔබට මේක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. මේ කියන දහම් කොටස. ඒ ප්‍රත්‍යක්ෂ වීම සඳහා කරන්න තියෙන එකම එක දේ තමයි තමන්ගේ ජීවිත අත්දැකීමට දාගන්න. එතකල්ම මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. එහෙනම් දැන් මේ සෝතාපන්න වෙන්න බණ අහනවා කියන එක පිංගුතුනි ඔය නිකන් ඔය ඉන්නන් වාලේ බණ අහන එකට වඩා වෙනස්. මොකද ඒක කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදෙට කරන්න වෙනවා. එහෙනම් දැන් මේ කතා කරන ධර්මයේ මනාකොට සවන්ේ කළා. ඒ මොහොතේදී තර්ක කළා. තර්ක කර කර තමන්ගේ ජීවිත අත්දැකීමට දාගන්න. ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේදී පින්වතුනි විශ්වාසයක් ජනිත වෙනවා. ඒ විශ්වාසය තුළින් ප්‍රත්‍යක්ෂ වෙන්න නම් ඒ විශ්වාසයෙන් ගත දහම් කරුණු තමන්ගේ ජීවිතයට දාගන්න ඕනේ. ඒක තමන්ගේ අත්දැකීමට දානවා මිසක් අනුන්ගේ අත්දැකීමෙන් තමන්ට නිවන් දකින්න බෑ. මම උදාහරණකින් පෙන්නන්න. ඔබගේ යාළුවෙක් ඇවිල්ලා කියනවා ඔබගේ අසල්වැසියා අල්ලපු ගෙදර මිනිස්සයා මාළ කඩනවා කියලා. දැන් මේ යාළුව මේක කිව්ව ගමන් යාළුව බොරු කියන කෙනෙක් නෙමෙයි නිසා ඔබ තුළ විශ්වාසයක් ජනිත වුණා යාළුව කියපු එක කියලා. හැබැයි විශ්වාසයක් ජනිත වුණාට බින්දුනේ මේක ප්‍රත්‍යක්ෂද ඔබට? නෑ. ඔබ තාම හිතනවා මේක වෙන්න පුළුවන්ද? සමහර විට මේ බොරු කියනවල දන්නේ නැහැ. ආදි වශයෙන් බින්දුනේ මේක නිරන්තරයෙන් ඔබ හිතන්න පටන් ගන්නවා. ඔබ තුළ විශ්වාසයක් ජනිත වුණා. නමුත් අර පුද්ගලයාට නම් මේක ප්‍රත්‍යක්ෂයි. මොකද හේතුව එයා එයාගේ ජීවිතෙන් දැකලා තියෙනවා. මේ ඇස් එකෙන් දැකලා තියෙනවා මේ කියපු කරුණ. හැබැයි එයාගේ ජීවිතයේ අත්දැකීමෙන් ඔබට පුළුවන් ද ප්‍රත්‍යක්ෂ කරන්න? නෑ. ඔබට ඇති වෙන්නේ විශ්වාසයක් විතරයි. ප්‍රත්‍යක්ෂය ඔබට ඇති වෙන්නේ නෑ එයාගේ ජීවිතයේ අත්දැකීම තුළ. තවත් යාළුවෙක් ඇවිල්ලා කියනවා ඔය මිනිහා මාළ කඩනවා කියලා. දැන් ප්‍රත්‍යක්ෂ වුණාද ඔබට? දැන් ප්‍රත්‍යක්ෂ වුණාද ඔබට? ඒත් නෑ. විශ්වාසය වැඩි වුණා. විශ්වාසය වැඩි වුණාට නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් පින්වතුනි අවිද්‍යාව දුරු වෙන්න ඕනේ නේද? හොඳට තේරුම් ගන්න. මේ න්‍යාය ධර්මය. අවිද්‍යාව දුරු වෙන්න ඕනේ නිවන් දකින්න. ඔබගේ බිරිඳ හෝ සමාජ කුරුසේ ඇවිදින්න කියනවා අරක මාල කඩනවනේ. දැන් බිරිඳට අත්දැකීමක් තියෙනවනේ. දැන් ඒත් ඔබට ප්‍රත්‍යක්ෂ වෙයිද? නෑ. එහෙනම් බිරිඳගේ අත්දැකීම තුළින් ස්වාම පුරුෂයාට නිවන් දකින්න පුළුවන්ද? නෑ. අත්දැල් අල්ලගෙන නිවන් දකින ක්‍රමවේදයක් මේ ලෝකේ නැත්තේ ඒක. නිවන් දකින්නේ ඔබ. අවශ්‍ය වෙන්නේ ධර්මයයි ඔබයි. ඒකයි මේකට දාලා තියෙන ධර්මයයි ඔබයි කියලා. ඔබගේ අත්දැකීම් හරි අවශ්‍යයි පිටුතරේ නිවන් දැකීම සඳහා. මොකද ඒ දේවල් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ නැත්තම්. ඔන්න දවසක් ඔබ වැඩ ඇරිලා එනකොට ඔබ ඇස් දෙකම දකින්නවා. අර මනුස්සයා මාළයක් අදාගෙන දුවනවා. අර මෙච්චර කල් විශ්වාසයෙන් ගත්ත දේ දැන් ඔබගේ ජීවිත අත්දැකීමට දැම්මා. ඒ ජීවිත අත්දැකීමට දාපු ගමන් මොකද වෙන්නේ? ඒ පිළිබඳ යම් අවිද්‍යාවක් නොදැනීමක් තිබුණා නම් අන්න ඒක දුරු වුණා. දැන් ප්‍රත්‍යක්ෂවද නැද්ද? දැන් ප්‍රත්‍යක්ෂයි. දැන් ආයෝ විශ්වාසයෙන්ද කියන්නේ? නෑ, ඔබට ප්‍රත්‍යක්ෂයි. ආයි කතා දෙකක් නෑ. 100%ක්ම ඔබ දන්නවා එක මාල කඩනවා කියලා. ඔන්න ඕක අවශ්‍යයි පිංගුදින සෝතාපන්න ඵලයට පත් වෙන්න. එහෙනම් අහන ධර්මයේ තර්ක කරගෙන තර්ක කරගෙන තමන්ගේ ජීවිතේට දාන්න ජීවිත අත්දැකීම් වලට දාන්න. උදාහරණ උපමා උපමේය ඔබට දෙන්නේ ඒකයි. පුළුවන් තරම් උදාහරණ දෙනවා මේ කියන ඒවට ඔබට. එතකොට ඔබට හරි ලේසි පිංගුදින මේ දේවල් තර්ක කරගෙන තර්ක කරගෙන තමන්ගේ ජීවිතේට දාගන්න. අන්න එහෙම තමන්ගේ ජීවිතේට දදා බලන්න. ඒ බලන බලන වාරයක් වාරයක් ගන්න හිඟදිනේ ඒ පිළිබඳ යම් අවිද්‍යාවක් තියෙනවලු. ඒ අවිද්‍යාව පහ වෙලයි. ඔබට දුක්ඛ සත්‍ය පිළිබඳ අවිද්‍යාවක් තියෙන. දුක්ඛාරය සත්‍ය පිළිබඳ අවිද්‍යාවක් තියෙන. දුක්ඛ සමුදයාරය සත්‍ය පිළිබඳ අවිද්‍යාවක් තියෙන. නිරෝධයේ පිළිබඳ අවිද්‍යාවක් තියෙනවා. මාර්ගයේ පිළිබඳ අවිද්‍යාවක් තියෙන. එන ඔය පිළිබඳ ප්‍රත්‍යක්ෂතාවයක් කියනවා. ඒ ප්‍රත්‍යක්ෂතාවේ ආවන ආය ඔබ අදහන්නේ බුදුහාමුදුරුවෝ කීපේ හින්ද නෙමෙයි. කාලාම යන බුදුහාමුදුරුවෝ කීපේ. ගුරුවරයා කීපේ හින්දද මේක ගන්නෙ? පොතේනේ හින්දද මේක ගන්නෙ? තර්කයට ගැලපෙන හින්දද මේක ගන්නෙ? ගුරු පරම්පරාවෙන් එන හින්දද මේක ගන්නෙ? ඔය එකක්වත් නෙමෙයි. ප්‍රත්‍යක්ෂ වෙච්ච නිසා. එහෙනම් ඒ පිළිබඳ යම් කිසි නොදැනීමක් තිබුණා නම් ඒක දුර වෙලා ගියා. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ යම් කිසි නොදැනීමක් නොවැඩීමක් තියෙනවනම් අනවබෝධයක් තියෙනවනම් පිංගුදිනි ඔන්න ඔය ටික දුර වෙලා යාම තමයි දුක්ඛ ආර්ය සත්‍යයේ වැඩීම කියලා කියන්නේ. එහෙනම් දැන් ඔය හැම කරුණක්ම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ නේද? නිවනට යනකම්ම කරන් තියෙන ඔන්න ඔච්චර. විශ්වාසයෙන් ගත්තා ප්‍රත්‍යක්ෂ කළා. විශ්වාසයෙන් ගත්තා ප්‍රත්‍යක්ෂ කළා. විශ්වාසයෙන් ගත්තා ප්‍රත්‍යක්ෂ කළා. අනාගාමී කෙනා මොකද කරන්නේ? විශ්වාසයෙන් ගත්තා ප්‍රත්‍යක්ෂ කළා. ඕක තමයි කරන් තියෙන්නේ. අරිහත්ත්වයේදී මොකද්ද කරන් තියෙන්නේ? දැන් විශ්වාසයක් නැහැ. ඔක්කොම ප්‍රත්‍යක්ෂයි. ඒකයි පිංගුතුනි අරිහතුන් වහන්සේට අස්සද්ධා කියලා කියන්නේ. ආයි විශ්වාසයෙන් ගත යුත්තක් නැහැ උන්වහන්සේට. සියල්ල ප්‍රත්‍යක්ෂ කළා තියෙන්නේ. එහෙනම් දැන් බලහන්න ඔන්න ඔය ක්‍රම වේදිත. එහෙනම් දැන් මේ ඇහෙන්නම් වාලි අහන්න ඉඳලා ඔය ඔබ මේ කකුල් දෙකත් වරමඩ හිටියොත් පුළුවන් සෝවන් වෙන්නේ? එහෙම බෑ. මෙතන කල් ඕක නෙකලේ. බලණි ගහන්නවා කියලා ඉඳගෙන ඉවර වෙලා ඔය බලණි ගහන්න ඇරලා ඔය මොකක් හරි කර කර ඉන්නවා. එහෙම කළා මේක කරන්න බෑ. ළඟෙනම් කරන ක්‍රමය කිව්වනේ. එනම් කියන කියන වචනයක් වචනයක් නෑර හොඳට අල්ලගෙන ඒ දේවල් ගලපලා තමන්ගේ ජීවිතේ දදා තර්ක කර කර බලන්න මේක ගැලපෙනවද? ඊළඟට යෝනිසෝ මානසිකාරයේ ඕනේ. යෝනිසෝ මානසිකාරයේ කිව්වේ මොකටද? එළම සිටි සීයේ කිව්වට හරියන්නේ නෑ. යෝනිස මන ඉසිකාර කරන්න ඕනේ. යෝනිය කියලා කියන්නේ බිංගවදනේ උප්පත්තිය හදන තැන. ඔය උප්පත්තිය හදන තැන ඉහක් තියෙනවා මුදුනක්. ඔය උප්පත්තිය හදන දෙන තැන මුදුනක් තියෙනවා. ඒ මුදුන තමයි අවිද්‍යා තෘෂ්ණා කියලා කියන්නේ. එහෙනම් ඔය උප්පත්ති හදල දෙන තැන මුදුන කඩන්න, අවිද්‍යා තෘෂ්ණා කඩන්න කම්, කැඩෙනකම් මොකද්ද කරන්න ඕන? මන ඉසිකාර කරන්න හේතුට. එහෙනම් ඒ කරුණේදී අවිද්‍යා තෘෂ්ණා කැඩිලා යනකම් මන බවත්වගෙන යන්නේ ඒක තුළට. ඒ ධර්මයේ ආස්වාස කර කර ඉන්න. මේක කඩල ගිය ගමන් ප්‍රසවාස කරලා දැන් නැහැ. එහෙනම් දැන් ඔබ මේ බණ ටික අහන්න ඕන ඔය ක්‍රම වේදේ. ඔය වගේ වේදේට බණ ටික ඇහුවොත් සත්පුරුෂ සංසේවණේ තියෙනවා, සද්ධර්ම ශ්‍රවණේ තියෙනවා. එහෙනම් යෝනිසෝ මනසිකාරය ඔබට තියෙනවා නම් ධම්මානුධම්ම පටිපදාවට වැටෙනවා. ඔන්න එහෙනම් දැන් අවශ්‍යම කරුණු ටික මම කියාගෙන යනවා. මෙන්න මේ ටික හොදාකාරව තේරුම් ගත්තොත් පින්වතුනි ඔය හිතිතන නිවන් සෝවාන් වෙන්න පුළුවන්. කියපු විදිහට හරියටම බලලා ඉතර කරන්න. හොඳ සමාධි ගත වෙලා මෙනෙහි කරන්න පටන් ගන්න. මේ මොහොතේ. ඛතමං ජාවසෝ සම්මා දිට්ඨි. සාරිපුත්‍රයන් වහන්සේ යනවා මේ භික්ෂුන් වහන්සේ ළඟ. මොකන්ද ආයෙත් සම්මා දිට්ඨිය කියන්නේ? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ අයං උච්චතාවසෝ සම්මාදිට්ඨි. අන්න කිව්වා මොකද්ද මේ සම්මාදිට්ඨිය කියලා? ඇහුවාම දුක පිළිබඳ සත්‍ය ඥානෙ වැටහෙනවනම් දුක්ඛ සමුදය වැටහෙනවනම් දුක්ඛ නිරෝධය වැටහෙනවනම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව වැටහෙනවනම් මෙන්න මේක සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එහෙනම් බින්දෙන යමෙක් සම්මාදිට්ඨියට පත් වෙන්නේ සෝතාපන්න වෙද්දී. එහෙනම් සෝතාපන්න වෙනකොට යමෙක් සම්මාදිට්ඨියට වැටෙනවනම් ඒ එනා තුළ දුක්ඛේ ඥානං කියන අවබෝධය තියෙන්න ඕනේ නේද? මේක තමයි මේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා මනාව වැටහීමක් තියෙනවා. මේ දුක්ඛ සමුදයයි කියලා වැටහෙන්න ඕනේ. මේ දුක්ඛ නිරෝධයයි කියලා වැටහෙන්න ඕනේ. මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවයි කියලා වැටහෙන්න ඕනේ. පස්වග මහණු නිවන් දැක්කේ ඔය ක්‍රම වේදයට. පස්වග මහණු නිවන් දැකපු ක්‍රම වේදයේ තමයි මම අද ඔබට මේ දෙසන්න යන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න යන්නේ අපි. දුක්ඛ සමුදය මොකක්ද කියලා තේරුම් ගන්න යන්නේ. දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ මාර්ගය මොකක්ද කියලා තේරුම් ගන්න යන්නේ. බොහොම සිහියෙන් ඉඳගෙන මේ ටික අහගෙන ඉන්න. ටිකක් ප්‍රශ්න එහෙම ඇති. හරි අමාරුවෙන් ඉන්න බවක් පේනවා. ඔය දුක ඔබ දව විඳිනව විතරනේ. ඔය දුක ඔබ දකී තව ටිකක්. දැන් දුක විඳිනවනේ. දුක විඳලා නිවන් දකින්න බෑ. දුක අවබෝධ කරගන්න. ඔය වෙලාවෙත් ඔය ශරීර පෙලිපෙලි තියෙන විදිහ අවබෝධ වෙයි තව ටිකක්. කරන්න දෙයක් නැහැ දෙන්නේ. මන් දීපු ශරීරද ඔය? නෑ ඔබ ඉඳලා ගත්තුවා. ඕනේ කියලා ඉන්නපු නිසා නේ හම්බෙලා තියෙන්නේ. මට කාමයේ සැරිසරන්න ඕනේ කියලා ඉල්ලුවා. හොඳ වෙලාවට ඔබට මනුස්සයව හම්බුණා. සමහරේ උන්න බලුවේව හම්බෙලා තියෙන්නේ. හැබැයි උණු කාමයේ සැරිසරනවා. කාමරාගේ හැමමයි ඉන්නේ. සමහරුන්ට මාළු වෙලා ඉපදෙලායි. කොහමද ඉල්ලුවේ මොකද්ද මට කාමයේ සැරිසරන්න ඕනේ. මට කාම පහද විඳ ගන්න ඕනේ. ඔන්න ඔය මට්ටමින් කතා කළේ. ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඉතින් දාඩියෙන් පීඩා විඳිනවා. දාඩියෙන් පෙලෙනවා, රස්නේම් පෙලෙනවා නේද? උස්නේම් පෙලෙනවා, හීතලෙන් පෙලෙනවා. එක එක જાතියෙන් බෙලි බෙලි ඉන්නවා. දැන් ওই දුක අපි දැක ගමු ඉතින්. අපි ওই දුකක් විඳිනවනේ. ඔය දුක මොකද්ද කියලා හරියාකාරව දැනගමු අපි හැම කෙනෙක්ම. දැනගත්තොත් පින්වතුනි මෙතනින් නිදහස් වෙන්න පුළුවන්. දුක විඳින කෙනා මෙතනින් නිදහස් වෙන්නේ නැහැ කවදාවත්. දුක විඳින කෙනා බලන්නේ විඳින දුකින් නිදහස් වෙන්න මිසක් එන දුකින් නිදහස් වෙන්න නෙමෙයි. හොඳට අවබෝධයට ගන්න මේ කාරණා. දැන් ඔබ දුකෙන් පෙළෙනවනේ, දැන් ඔබට පේනවනේ, දැන් ඔබ මහා දුකක් විඳින්නේ. උදේ ඉඳන් රෑ වෙනකන් රස්සාව කරගෙන මහා දුකක් විඳින්නේ. ඒත් ඇයි පින්වතුනි ඔබට මේ සසර යන්න හිතෙන්නේ? මම දෙන්න ඔබට උත්තරය. ඇයි ඔබ මේ සසර යන්නේ තව? ඇයි යන්න හිතෙන්නේ ඔබට? දැන් ඔය ඔහොම ඉඳගෙන ඉන්න එකත් මහා දුකක් නේද? දැන් මේක ඉවර වෙලා බස් එකේම යන්න දිනන ඒකත් මහ දුකක් නේ. පයින් ඇවිල්ගෙන යන්න දිනන ඒකත් මහ දුකක් නේ. ඔය ඔක්කොම මහ දුකවල් නේද? එහෙනම් ඇයි පින්වතුනි මේ සසරේ තව යන්න හිතෙන්නේ ඔබට? යන්න හිතෙන්නේ නැද්ද ඔබට? හිතෙනවනේ. ඒ ඒ මොහොතේ ඔබ හිතනවනේ මං ඒක මම මේක කරනවා මේක කරනවා මේක කරනවා කියන්නේ. ඇයි මේ යන්න හිතෙන්නේ මෙච්චර මහ දුකක් ඉඳගෙන? සරලව කිව්වොත් පින්වතුනි මේකට හේතුව මොකද්ද? තණ්හාව නේද? හිතේ හටගන්න තණ්හාව නේද මේ සසරේ ඔබ අරගෙන යන්නේ? ඔය තණ්හාවට හේතුව මොකද්ද? තණ්හාව කියලා කිව්වේ පින්වතුනි තණ්හි හාවි. ඒ ඒ තන හා වෙන ස්වභාවය. තණ්හි හාවි. ඒ ඒ තන හා වෙනවා. ආස වෙනවා. ඇයි පින්වතුනි අපි ඒ තැන හා වෙන්නේ? ඔන්න ඕකට උත්තරයක් ගත්තා නම් හරි. ඇයි අපි එක එක තැන් වල හා වෙන්නේ ගිහිල්ලා? සැපයි කියලා හිතන නිසා. සැපයි කියලා හිතුන නිසා. ඇයි අපිට සැපයි කියලා හිතුනේ? තරග කර කර ගිහිල්ලා බලමු අන්තිමට දැනගෙන වැටෙන්නේ නැත. ඇයි දැන් දැන් මාතේ කතා කරන්න ඔක්කොම. එතකොට ඔය ගතිය ඇරිලේ. අර ලොකු අදහස් දෙන්න එපා. ඔව් නෑ බෑ වගේ වලින් කතා කරගෙන යන්න. නැත්තම් මට දේශනේ නවත්තලා ඔබගේ දේශනේ අහන් ඉන්න වෙනවනේ. ඇයි සැපයි කියලා හිතෙන්නේ? සැපයි කියලා විතර නෙමෙයි හරි සාරයි කියලා හිතිරනේ මේ යන්නේ නේද? දරුවා සාරයිද නැද්ද? අවංගව කතා කරන්න. ධර්මයේ නෙමෙයි අවංගව කතා කරන්න. දරුවා සාරයිද නැද්ද? සාරයි. දරුවා සාරයි. ඇයි දරුවා සාර? දරුවා සැපයි. හොඳ නැද්ද? ඇයි දරුවා සැප? අපි බලමු මොන දරුවද සැප කියලා අම්මෙකුට. ඈ මගේ දරුවා. හැබැයි මෙහෙම අර්ථයක් තියෙනවා. දරුවෝ දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් ඉන්නවා. එක දරුවෙක් මහා කාඩේ. හැබැයි ඒක සැපක් නෙමෙයි නේද අම්මලට? අන්න ඒක ප්‍රතිප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේ මගේ කියලා කිව්වහම තව පොඩ්ඩක් එහාට ගිහින් බලන්න මොකද්ද මේකට හේතුව කියලා. මේ සැපය දෙන්නේ ඇයි? මේ සැපයි කියලා හිතෙන්නේ ඇයි? අන්න මොකද්ද? තමන්ගේ කැමැත්තේ තියනවා කියන හිතෙන නිසා. මේ දේවල් තමන්ගේ කැමැත්තට අනුව වෙනවා, තමන්ගේ කැමැත්තේ තියනවා කියන හිතෙන නිසා තමයි පින්වතුනි ඔය කියන සැපයි කියන හිතාගෙන ඉන්නේ. දරුවෝ දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් ඉන්නවා. අම්මා ටීචර් කෙනෙක් තාත්තා කසිප්පු පෙරනවා. එක දරුවෙක් ඉන්නවා බොහෝම හොඳට ඉගෙන ගන්නවා හරිම අහිංසක ළමෙක්. අනිත් දරුවා කසිප්පුකාරයෙක්. ඔය අම්මට සැප දෙන්නේ කවුද? අර හොඳ ළමයා නේද? තාත්තට සැප දෙන්නේ කවුද? කවුද තාත්තට සැප දෙන්නේ? නරක ළමයා. එහෙනම් සැප හැදෙන්නේ කොහොමද පින්ගත? තමන්ගේ කැමැත්තේ තියෙනවනම්, කැමැත්තට අනුව දේවල් වෙනවනම් සැපයි කියලා හැඟෙනවා. කැමැත්තට නැත්තම් මොකද වෙන්නේ? දුකයි කියලා හැඟෙනවා. එහෙනම් දැන් මේ සැපයයි සැපයයි සැපයයි කියලා මේ යන්න හදන්නේ ඇයි? එක මුලා දෘෂ්ටියක් නිසා. පින්වතුනි, මේ මුලා දෘෂ්ටිය තමයි මොකද්ද? ඒ මුලා දෘෂ්ටිය තමයි මේ ලෝකේ සියල්ල අපි වසඟේ තියෙනවා, අපේ කැමැත්තට තියෙනවා කියන ගත්ත මුලා දෘෂ්ටිය. කැමැත්තට තියෙනවා කියන හැම තැනම ඇලෙන්නේ අපි ඔන්නෝ දෘෂ්ටිය නිසා. මේ ඊළඟ අඩිය තියන්නේ අපි මුලා දෘෂ්ටිය නිසා. ඔබ කැලේ ඇවිදිනවා, කොළෝලි මුළු කැලේම වැහිලා තියෙනවා. මේ කකුල උස්සලා ඊළඟ කකුල තියන්නේ ඔබ කැමති විදියට තියෙයි කියලා හිතාගෙන නෙමෙයි. ඇයි පින්වතුනි? එතන උලක් තියෙන්න පුළුවන්, වලක් තියෙන්න පුළුවන්, සර්පෙක් ඉන්න පුළුවන්, ඔය හැම එකක්ම තියෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ කකුල උස්සලා තියන්නේ ඇයි? තියන්නේ ඇයි? මොකුත් වෙන්නේ නැහැ කියලා හිතාගෙන නේද? එන අද ඔබ ඔය පුටු වල ඉඳගෙන ඉඳලා පුටුවෙන් නැගිටින්නෙත් මොකක් කියලා හිතාගෙන බලන්න. සියුම් තැන් පවා හැම මොහොතක්ම අපි වසඟේ තියෙනවා. අපි පුටුවෙන් නැගිටිනකොට නැගිට්ටයි කියලා හිතලා නෙමෙයි නැගිටින්නේ. කොහොමද දන්නේ නැගිට්ටයිද නැද්ද කියලා? හැබැයි හිතෙන්නේ මොකක්ද? නැගිටිනවා. මන් නැගිටිනවා. අනිත් අය නැගිටියද කියලා දන්නේ නැහැ. හැබැයි මන් නැගිටිනවා. ඇයි? මගේ වසඟේ තියෙනවමයි කියන මහා දරුණු කාවැදිච්ච තැනක් තියෙනවා පින්වතුනි අපි. මගේ කැමැත්තට තියෙනවමයි කියන. ඔන්න ඕක තමයි පින්වතුනි ඔය මුලා අවිද්‍යාව. මගේ කැමැත්තට මේ දේවල් වෙනවා කියන ගත්තදී. තව උදාහරණ ටිකක් අරගෙන තේරුම් ගමු. උදාහරණ ගන්න ගන්න ඔබගේ ජීවිතේ දේව දාගන්න ලේසි. ඒව ජීවිතේට දාගෙන කොහොම හරි අවබෝධ කරන්න උත්සාහ කරන්න මේ කවි. මේ ෆෑන් එකක් කැඩෙනවා. දැන් බටන් එක ඔබනවා ඔබනවා, මේක වැඩ කරන්නේ නැහැ. ඔබගේ යාළුවා ඔබන්නේ. ඔබ කියන්නේ නැද්ද? කොයිද මාත් බලන්න. එහෙම කියන්නේ නැද්ද? ඇයි ඔබ එහෙම කියන්නේ? දැන් ඌට එබෙන්නේ නැති බටන් එක ඔබට එබෙන්නේ කොහෙද? ඒ වුණානේ ඔබ කියනවා නේද පොඩ්ඩක් ඉතින් මාත් බලන්න. ඇයි මේ මාත් බලන්නේ? ඇයි මේ ඔබත් බලන්නේ මේකේ? ඔබගේ හිතේ තියෙනව මොකද්ද? වැඩ කරයි. අනුන්ට වැඩ කළේ නැති වුණාට මට වැඩ කරයි. දැන් මේ ලෝකේ ඉන්න ඔක්කොම අම්මලා මැරෙනවා. ඔබට කවදක්වත් හිතන දේවල් ඔබගේ අම්මා මැරෙයි කියලා. ලෙඩ ඇදේ පණා දින්නේ නැත්නම් මම මේ කියන්නේ. ඔබට කවදාක්වත් හිතෙනවද බින්දුනේ ඔබගේ අම්මා මැරෙයි කියලා? ඔබගේ දරුවා මැරෙයි කියලා එක දවසක් ඔබට හිතිලා තියෙනවද? හොඳට බලන්න කල්පනා කරන්න. ඔබගේ ස්වාමි පුරුෂයා මැරෙයි කියලා, තාත්තා අම්මා මැරෙයි කියලා කවදාවත් හිතෙන්නේ නැහැ. හැබැයි අනිත් අය මැරෙයි කියලා ඕනේ තරම් හිතෙනවා. ආ, අනිත් අය මැරෙයි. හැබැයි මගේ අම්මා මැරෙන්නේ නැහැ. ඇයි? අර මුලා දෘෂ්ටිය නිසා පිංගුද නියම හිතෙන්නේ. මේ දේවල් මගේ කැමැත්තට අනුව වෙනවා. දැන් ඔබගේ කැමැත්ත අම්මා මැරෙන එකද ජීවත් වෙන එකද? මැරෙන එකද ජීවත් වෙන එකද? ජීවත් වෙන එක. ඒක නිසා පින්වතුනි හැම මොහොතකම ඔබට හිතෙන්නේ අම්මා ජීවත් වෙයි, අම්මා ජීවත් වෙයි. ඔන්න ඔය කැමැත්තට තියනවා කියලා ගත්ත මුලා දෘෂ්ටියක් නිසා පින්වතුනි හැම මොහොතකම අපි මේ වස්තුන්ට ඇලෙනවා. කාර් එකක් ගන්න යනවා. ඔය කාර් එක කියන දැන්න ඔබ ඇලෙන්නේ. ඔබ කැමති විදියට ඕක තියෙයි කියලා හිතාගෙන නේද? නිගමන හිතන්නේ. කාර් එකට ඔබ ඇලෙන්නේ ඔබ කැමති විදියට තියෙයි කියලා හිතාගෙන නෙමෙයිද? කාර් එක ගත්තේ ගත්තට පස්සේ දවසේ ඕක හැපිලා චොප්ප වෙනවන කවදාවත් ඔබ ගනීද නෑ ඔබ ගත්ත කාර් එකම ඔබගේ ළමයා යට වෙනවා කියලා එහෙම දන්නවන ඔබ කවදාවත් ඔය කාර් එක ගනීද නෑ එහෙනම් දැන් ගත්තේ එහෙනම් ගත්තේ මගේ මේ මං කැමති විදිහට තියෙන නිසා මගේ කැමැත්ත මේ යන්නේ. ඒක නිසා තමයි ඒක ගත්තේ. නමුත් පින්වතුනි ඒකද වෙන්නේ හැමදෙස්සෙම? නෑ. ඒක වෙනකොට මොකද වෙන්නේ? ඔන්න ලෝකෙට එනවා ඇලීමයි ගැටීමයි. යමක් තමන් වශයෙන් තියෙනවා කියලා හිතාගත්තහම ඒක වුණොත් ඇලෙනවා. නැත්නම් මොකද වෙන්නේ? ගැටෙනවා. ඔන්න ඇලෙන ගැටෙන ස්වභාවය ලෝකෙට එන හැටි. එන ඇලෙන ගැටෙන ස්වභාවයේ ලෝකෙට එන්නේ පින්වතුනි ඔන්න ඔය කියපු මුලාව හින්දා. මොකක්ද මුලාව? තමන් වශයෙන් තියෙනවා කියලා ගත්ත මුලාව. දැන් බලමුකෝ මේක තමන් වශයෙන් තියෙනවා කියලා මුලාවටපත් වෙච්ච කෙනෙක්. ඇලෙන හැටි ගැලෙන හැටි ඔන්න. හෙට ලංකාවයි ඉන්දියාවයි මැච් එකක් ගන්නවා. ඔබ කියනවා ලංකාව දිනනවා කියලා. දැන් ඔබ හෙට ඇලෙනවා ගැටෙනවා දෙකෙන් එකක් වෙන්නේ නැද්ද? වෙනවා. එහෙනම් දැන් ඔබට පේනවද පිංගුදෙන යමෙක් මුලාවටපත් වුණොත්? ඒ මුලාවටපත් වීම නිසා හැමදේම ඇලීම ගැටීම කියන දේ ඒ කාන්තේම සිද්ධ වෙනවා. මුලාවටපත් වුණා නම් ඇලුණා ගැටුණා. එහෙනම් දැන් මේ මුලාව මොකද්ද? මොකද්ද එහෙනම් මේ මුලාව? මුල ආපු තැන හේවත් අවිද්‍යාව මොකද්ද එහෙනම්? අවිද්‍යාව මොකක්ද එහෙනම්? ඔය ගත්ත මුලා දෘෂ්තිය නේද? එහෙනම් පිටින් අවිද්‍යාව කියන කිව්වේ මොකක්ද? ඇත්ත ඇති සැටියෙන් නොදැනීම නේද? ඇත්ත ඇති සැටියෙන් නොදැනීම. ඒ කියන්නේ ඇත්ත නොදැනීම තමයි මොකද්ද? ඔය ගත්ත මුලා දෘෂ්තිය. ඒ කියන්නේ මේක ඇත්ත නෙමෙයි. තමන් වශයෙන් ලෝකේ තියෙනවා කියන එක ඇත්ත නෙමෙයි. ඒක මුලාව, අවිද්‍යා දෘෂ්තියයි. එහෙනම් මට කියන්න සිගුදිනේ ඇත්ත මොකද්ද? තමන් වශයෙන් පවතින්නේ නැහැ කියන එක අවිද්‍යාව නම් මොකද්ද විද්‍යාව? එහෙනම් මොකද්ද ලෝකේ ඇත්ත? ඔන්න ඕක දැක ගන්න ඕනේ. වශයෙන් තියෙනවා කියාගෙන යන්න ගියොත් එහෙම ඇත්ත පේන්නේ නැහැ. හැමදෙස්සෙම හිතෙන්නේ සැපයක් කියලා. වාහනේ සැපයක් උනේ ඒකයි ඔබට. ඒකයි ඔබ ඩග්ගල වාහනේ ගත්තේ. දරුවා සැපයක් උනේ ඒකයි ඔබට. ඒකයි ඔබ වාහනේ දරුවව ගත්තේ. දරුවෙක් ඕනේ උනේ. ඔබ කැමති විදිහට තියෙයි කියලා හිතාගෙනයි දරුව හැදුවේ. එනම් මේ හැම එකකටම ඇලි ඇලි ඇලි ඇලි යන්නේ පින්වතුනි ඔන්න ඔය කරුණ නිසා. නැත්නම් කවදාකවත් ඔබ ඇලෙන්නේ නැහැ ඔය කිසි දෙයකට. එහෙනම් දැන් බලන්න එහෙනම් ඕක නම් අවිද්‍යාව. මොකද්ද පින්වතුනි විද්‍යාව? මොකද්ද ඇත්ත සත්‍ය? ඕක බොරුවක් නම් ඔය දේ නම් ඔය මුලාවකින් නම් ඔය දේ ගත්තේ මොකද්ද ඇත්ත එහෙනම්? දැන් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්න කාලේ ඉඳලා පහළ වෙන්නට බොහෝ ඈත ඉඳලා මනුස්සයාගේ හිත තුළ බැහැගෙන තිබිච්ච දේ තමයි පිටුදෙන මේ ලෝකයේ දේවල් අපේ කැමැත්තට තියෙනවා. ඒ කැමැත්තට තියෙන නිසා, තියෙනවා කියලා හිතන නිසා පිටුදෙන හැමදෙස්සෙම මේ දේවල් වලට ඇලුනවා. ඒ දෘෂ්තියෙන් තමයි ඇලෙන්නේ ටග්ග. ඒ කාලේ ගත්තොත් එහෙම අසකරත්තයක් ගන්න ගියාම ඒ දෘෂ්තියෙන් ඇලෙනවා. මේක මේ මෙතනින් යහට මගේ කැමැත්තේ තියෙයි. මේ මේක හොඳට තේරුම් ගන්න. මේකට මේ හේතු කාරණා 100ක් කියලා හරි මේක තේරුම් ගන්න ඕනේ. නැත්නම් මෙතනින් යහට ගිහිල්ලා වැඩක් නැහැ. ඒකයි මම එකම තැන කැරකි කැරකි ඉන්නේ ඔබට මේක තේරුම් යනකම්. අපි ඕනෑම දෙයකට මේ ඇලීම කියන ස්වභාවය ඇති කරගන්නේ පින්වතුනි ඔන්න ඔය කියන දේ නිසා. හැබැයි ඒක නෙමෙයි ඇත්ත. අනාදිවන් සංසාරේ ඉඳලා ඔය දෘෂ්ටියෙන් ආපු නිසා තාමත් අපි යනවා. තාමත් ඇලෙනවා දේවල් වලට. කෙල්ලෙක් ඉන්නවා පාරක් අයිනේ. කොල්ලෙක් ඔය කෙල්ලව දැක්කහම මේ කොල්ලට ඕනෙනවා ගෙදර රැයියන්නේ කියලා කතාද බැලගෙන. ඒ වෙලාවේ ඒ කිව කතාද බැලගෙන ගෙදර රැයියන්නේ හිතෙන්නේ ඇයි? ඇයි එහෙම හිතෙන්නේ? දැන් මේ අනාගතේ වෙන දෙයක් ගැන ඒක දැනගෙනද මේ යන්නේ? නෑ, අර මුලා දෘෂ්ටියෙන් වැහෙනවා ටක්කාර. ඒකගේ කැමැත්තක් මොකක් හරි තියෙනවනම් ඒ කැමැත්ත හටගන්නේ නිකන් නෙමෙයි. දැන් ඔක මේ පටිච්චසමුප්පන්නව කතා කරන්න යන්නේ නෑ මම මෙතන. කොහොමද ඔක පටිච්චසමුප්පන්න ධර්මතාවය තුළ හැදිලෙන්නේ කියලා අවිජ්ජාපත්‍ය සංඛාර මට්ටමින් කතා කරන්නේ නෑ. ඒක කතා කළොත් තේරෙන්නේ නෑනේ. ටිකක් ධර්මයේ වැඩි වැඩියෙන් මේ අසුරු නිසුරු කරන අයට තමයි එහෙම කිව්වහම තේරෙන්නේ. ඉස්සරහට ඉතින් ඒ වහන්න පුළුවන්. කොහොමද ඒ වගේ ගැඹුරු දේශනා කරලා තියෙනවා? මං අද ඔබගේ සෝතාපන්න ඵලිය උදෙසායි දහම් දේශනා. අර කෙල්ලව දැක ගමන් පින්වතුනි මේ අතීතේ උපාදාන කරගත්ත රූප ඔක්කොම වැහැගෙන. රූප වේදනා සංඥා සංකාර විඥානයන් ඔය ඔක්කොම වැහැගෙන ඉවර වෙලා. මේකට කැමැත්තක් හැදිලා යනවා. දැන් මේකගේ හිතේ අර පාරේ ඉන්න කෙල්ල තුලින් මේ කැමැත්ත සිද්ධ වෙයි කියලා. ඕකයි අවිද්‍යාව. ඉතින් අරගෙන යනවා ගෙදර. දැන් ඒක ඒ කෙල්ලව ගෙදර නම් ගියා තමන්ගේ බිරිඳ කරගෙන. දැන් වෙන්නේ ඒකද? දැන් අර හිතාගෙන ඉන්න උන්ටද වෙන්නේ? දැන් වෙන්නේ තව එකක්. හිතන් හිටියේ තව එකක්. හිතන් හිටියේ බිංගුදේ අතීතයේ ඉඳලා එකතු කරගත්ත නාම රූප ඛණ්ඩයක් තිබුණා උපාදාන කර කර ඒව තමයි දැන් ඔය දෘෂ්ටියට ඇදලා එන්නේ. ඔය දුන්සිට ඇදලා ආවට පස්සේ අර කෙල්ලව දැකපු ගමන්ම බේන්න එන්නේ මොකද්ද? අර හිතන් හිටපු ටික. මේක මේ කියලා හිතාගෙන අරකට ඇනෙනවා. ඇඟ පඳගේ මොනව තියෙනවද කියනවත් දන්නේ නැහැ. යන්තම් මූණ දැක ගමන් අර දුස්සිය පාද වෙලා ඉවරයි. එහෙම කියලා ගෙදර අරන් එනවා කෙල්ල කට ඇරපු ගමන් කොල්ලට දීලා දිනවා පව්වදා ඩිවෝස්. ඔන්න මෙන්න වෙන්නේ. දැන් අර හිතන් හිටියක දුන්නේ. ඔන්න ඕක හොඳට දකිනේ. ඕනම දෙයක් නිසා ටංක ගාලා අපි එනවා දෘෂ්ටිගත වෙනවා දේවල් වලට. මේක මගේ වසඟේ තියන්න පුළුවන්. දැන් ඔබ ඔබ ටීවී එක ඉස්සරහට ගිහිල්ලා රිමෝට් එක ඔබනවා. රිමෝට් එක ඔබන්නේ මොන දෘෂ්ටියද ඔබ? දැන් ඔබගේ ජීවිත අත්දැකීම් වලට දාන්න මේ. එතකොට තමයි තේරෙන්නේ මේ කියන එක. මේ රිමෝට් එක ඔබන්නේ මොන දෘෂ්ටියද ඔබ? ඔය දැන් මොකද්ද ඔබේ කැමැත්ත මේ වෙලාවේ? ඔබ මේ වෙලාව ඔබගේ කැමැත්ත රූප ටික බලා ගන්න එක. ටීවී එක වැඩ කරන්න එක. එහෙනම් ඔබ මේක ඔබන්නේ මොකක් හිතාගෙනද? මොකද්ද මේ වෙලාවේ තියෙන දෘෂ්ටිය ඔබට? මේක වැඩ කරයි කියලා. ඒක නිසා ඒ දෘෂ්ටියෙන් යුක්තව ඕක ඔබන නිසා නෙවෙයිද? එකපාර ඕක වැඩ කළේ නැත්තම් චොක් කියලා කියන්නේ ඔබ. ආය ඔබාගෙන ඔබාගෙන යන්නේ. මේක වැඩ කරන්නේ නැහැනේ කියලා. එහෙනම් රිමෝට් එක නම් වැඩ කරන්න ඕනේ. දැන් හිතලා බලන්න ඔබගේ දරුවා මේ රිමෝට් එක ඔබනවා. දැන් ඔබ මේ සෙටි එකේ ඉඳගෙන දැන් මේ ෆිල්ම් එක බලන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඔබගේ දරුවා රිමෝට් එක ඔබනවා වැඩ කරන්නේ නැහැ. අම්මේ මේක වැඩ කරන්නේ නැහැ. තාත්තේ මේක වැඩ කරන්නේ නැහැ. ඒ ගත්ත කතම ඔබ මොකද්ද කියන්නේ? කෝදියම් බලන්න. එතන උටේ වෙන්නේ නැති එක ඔබට එන්නේ. එර ඇයි ඔබ මේක ඉල්ල ගන්නෙ? අනිත් උන්ට වැඩ නොකළද මට වැඩ කරන්න ඕනේ. ඇයි මගේ දෘෂ්ටි ඒක? වැඩ කරනවා. ඒක තමයි දෘෂ්ටි. අර කොල්ලා එවුවට ඔබ ගැටුනේ නැහැ. හැබැයි ඔබ ඔබ ලෝක වැඩ කළේ නැත්නම් මොකද වෙන්නේ? ඔබ ගැටෙනවා. හැබැයි ඔබ ඔබ ලෝක වැඩ කළොත් මොකද වෙන්නේ? තග්ගාලලෙනව එතන. ඒ මොහොතට ඇවිල්ලා යනවා. දැන් මේක ඔබට අවබෝධද? මේ කියන කරුණ මේ තණ්හා වෙන්නේ මෙන්න මේ දෘෂ්ටිය තුල කියලා. නයි සීලේන වතං හෝතු uppajjanti tathagata attakkarati nipada sambuddhena prakasita. ඒකයි පිටින් උදාර වැදගත්ම හරිය ඔය. අකුරු 8යි පද 3යි දේශනා කළේ ඔන්න ඕක නිසා. අනිත්‍ය දුක්ඛ අනත්ත කියන කරුණ තුන දේශනා කළේ. ඇයි උන්වහන්සේ අනිත්‍ය බ්‍රහ්ම මේ පටන් ගත්තේ? නිත්‍යයි කියලා ආපු ගමනක් හින්දා නේද? ඉච්ඡ වූ න්‍යායට තියනවා කියලා ආපු ගමන හින්දා නේද මේ? ඔය දෘෂ්ටිය මොකද්ද මේ? ඉච්ඡ වූ න්‍යාය නේද? මේ ඔක්කොම ඉච්ඡ වූ න්‍යායට තියනවා. ඉච්ඡ කියන්නේ මොකද්ද? කැමැත්තද? එහෙනම් මේ කැමැත්තද තියනවා කියලා කත් එකක් නේද මේ යන්නේ? ඉච්ඡ වූ න්‍යායට තියනවා. කැමැත්තද තියනවා. කැමැත්තද තියනවා කියලා තියෙන හිතන තාක්කල් මේක සැපයිද දුකයිද? සැපයි. සැපයයි වැටහෙන තාක් මේක සාරයිද අසාරයිද? සාරයි. සාරයයි වැටහෙන තාක් මේක සුභයිද අසුභයිද? සුභයි. එහෙනම් නිත්‍යයි සුඛයි අත්තයි සුභයි කියන හිතාගෙන මේ සතර ගමනේ යනවා හොගාන. දැන් බුදුන්ට පෙර කාලේ හිටපු අය එහෙම නෙමෙයි දාවේ. ඒ මොහොතේදී මුලා දෘෂ්ටියට පත් වෙමි ඒ වස්තු ඇසුරු කළාද නැද්ද? ඇසුරු කරාදී නේද තේරුණේ නැහැ එහෙම නැහැ කියලා. එතකොට මොකද කළේ? ඒ වස්තු ඇසුරු කළකොට ඒක අනේ මේ සැප නැහැ කියලා හිතනකොට එතකොට හිතාගත්තේ මොකද? මේකේ තමයි සැප නැත්තේ. අනික සැප තියෙනවා. අර මංගුවේ පාරයිනේ කෙල්ලෙක් ඉන්නෝ. ඒකියෝ දැක්කා. දැක්ක ගමන් තමන්ගේ කැමැත්තට වැඩ කරයි කියලා හිතුණා. ඉදිරියට ගෙදර ගෙනා වැඩ කරන්නේ නැති බව දැනගත්තාම මේ මෝඩ කොල්ලන්ට හිතෙන්නේ මොකද? මේක තමයි වැඩ කරන්නේ නැත්තේ. අල්ලපු ගෙදර එක නම් වැඩ කරනවා ඇති. ඊට පස්සේ මොකද වෙන්නේ? අල්ලපු ගෙදර ඉන්න කෙල්ලර සෙට් වෙන්න බලනවා ඊට පස්සේ කිලි. ඕක නෙමෙයි වෙන්නේ. ඔය කාමයේ වර්ධවා හැසිරෙනවා කියන හේතු ඕන ඕකට. ධර්මයේ දන්න කෙනෙක් කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ. ඔය අසුචි ගොඩක් එකයි මේ අසුචි ගොඩක් එකයි. හරියාකාරව දැක්කම තමයි ඇත්ත සත්‍ය මොකද්ද කියලා බින්දුනේ ඉන්නේ. ඕක ඕකත් එකයි මේකත් එකයි. තව හරියාකාරව ඇත්ත සත්‍ය තේරෙන්නේ නැති කෙනාට මොකද වෙන්නේ? මේක මගේ වසඟේ තියෙනවා කියලා හිතාගෙන ගියා. ඒක නැති වෙනකොට මොකද වෙන්නේ? හිතනවා අනිත් එක මගේ වසඟේ තියෙනවා කියලා හැමදෙස්සෙම. එහෙනම් ඔය මුලා දෘෂ්ටිය බිඳිලා යන කල්ම මේ සසරේ දැරිලා. එහෙනම් අනිත්‍යයි දුකයි අනන්තයි අසුභයි කියන කරුණු හතර එනකම්ම ලෝකෙට පිංගුතුනි නිවන කියන එක ලෝකෙ විද්‍යාමාන වෙන්නේ නැහැ. මොකද තණ්හාව ප්‍රහාණය කරන්න බෑ. හැමදෙස්සෙම ඒ තණ්හි හාවෙවි තියෙනවා. ඔය මුලා දෘෂ්ටියෙන් අයින් වුණා නම් ඔන්න තණ්හා ගැලවෙන්න පටන් ගන්නවා. මම පෙන්නන්නම් ගැලවිලා යන හැටි. හරි. දැන් එහෙනම් තේරුණාද ඔහොම දෘෂ්ටියක් ඔබට තියෙනවා කියලා? මොකද ඔක හරි සියුම් දෘෂ්ටියක්. ඔබ තියෙනවද කියලාවත් පේන්නේ නැහැ ඔබ තුල. ඔබට හොඳටම විශ්වාසයි ඔබට තුලේ දෘෂ්ටිය තියෙනවා කියලා. යාළුවෙක් කතා කරනවා හිත අපේ ගෙදර පාටියක් තියෙනවා එනවලු. ඔබ ගත්ත කටම කියන්නේ හා මං එන්නම් කියලා. දැන් ඔබගේ කැමැත්ත මොකද්ද? ඔබගේ කැමැත්ත පාටියට යන්නේ ඒක. දැන් ඔබ සිද්ධ වෙන්න ඕනේද? සිද්ධ වෙන්නම පුළුවන්ද? කැමැත්ත නැයි යන්නේ ඒක. යනකොට එන වාහනේ උලන් ගියොත් මොකද ඔබ කියන්නේ? දැන් කේන්ති නේද? ඇයි කැමැත්ත මොකක්ද? කැමැත්ත යන්නේ ඒක. එහෙනම් දැන් ඔබ හොඳාකාරව දැක ගන්න ඕනේ විගදින ඔය දෘෂ්ටිය නිසා හැමතිස්සෙම ඇලෙනවා ගැටෙද. එහෙනම් දැන් බලමු ඕක නම් අවිද්‍යාව කියන කියන්නේ විද්‍යාව මොකද්ද කියන්නේ? මේ බොහොම සරල දහම් කොටසක් මම මේ කතා කරන්නේ. රොකට් සයන්ස් නෙමෙයි, ගැඹුරු බුදුදහම නෙමෙයි. ගැඹුරු බුදුදහමක් අවශ්‍ය වෙන්නේ නැහැ පිටින් නිවන් දකින්න. රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ උදයන්ගම අත්තංගම ආස්වාද ආදීනම නිස්සාර දර්ශන දැක්ගත්තා නම් නිවන් දැක්කා. දැන් ඔකට මොකටද ගැඹුරු සූත්‍ර විග්‍රහය? ඔකට මොකටද අභිධර්මය? ඔකට මොකටද මේ මහා ධර්මඥානය? අද මිනිසුන්ට වැරදිච්ච තැන තමයි මහා ධර්මඥානයක් ලබන්න යනවා මේ පුංචි දෙයක් අරගෙන නිවන් දකින්න නැතුව. සර්පයා කඳ මැදින් අල්ලගෙන ඉන්නේ. ඒක නිසා නිවන් දකින්න එක ප්‍රමාද වෙනවා. මහා සාර ධර්මස්කන්ධයක් දරාගෙන ඉන්නවා. එහෙම ධර්මස්කන්ධයක් දරා ගන්න ඕනේ පිංගුදෙන මේ වගේ උත්මය. දහම් දේශනාය. නිවන් දකින්න අයට මහා ධර්මස්කන්ධයක් ඕනේ නැහැ. දැන් අපිට පුදුම කරදරයක් කියේ. ඒ දහම් දෙසන්නේ පැ කෙනෙකුට ඕනේ දේ නෙමෙයි තව කෙනෙකුට ඕනේ. එතකොට දෙන්නෙකුට දෙකක් ඕන නම් ධර්මයේ දෙසන කෙනාව දෙකම දැනගන්න. හැබැයි එක එක කෙනාට ඕන එකයි නේද දැනගන්න. ඉතින් ඔන්න ඔය එකෙන් සෑහීමකට පත් වෙලා නිවන් දකින ක්‍රමවේද හදාගන්න. නැත්නම් ඔය සූත්‍ර 84000ම අරගන්නකම් සූත්‍ර 84000ම අහලා දැනගන්නකම් දෙන්නෙතුනි ඔබට නිවන් දකින්න වෙන්නේ නැහැ. ඔය 84000 දැනගත්තත් ඊට පස්සේ හිතයි මොකද? තවත් මොනවද තියෙනවද දන්නේ හැංගිච්ච. නිදන් කඩන්න පටන් ගරේ තව හැංගිච්ච සූත්‍ර තියෙනවද හොයන්නේ. ඒක නිසා මේ බොහොම සරල ධර්මස්කන්ධයක් මම මේ කතා කරන්නේ. ඒක මනාවට අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. දැන් එහෙනම් මට කියන්න ඔය ටික අවිද්‍යාව නම් බින්දුනේ මොකද්ද විද්‍යාව කියන්නේ? මොකද්ද ලෝකේ ඇත්ත එහෙනම් කියන්න බල. තමන්ගේ යමැත්තට නැත්තම් මොකද්ද තියෙන්නේ? කියන්නේ මොකද්ද එහෙනම් ලෝකේ ඕක මොකද්ද? හරියට කියන්න බලන්න තේරුම් ගන්න. ඔව් එහෙම කියලා බෑ. කැමැත්තන තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ මේ මේ දේවල් වෙන්නේ මගේ කැමැත්තට කියලා ගත් එක මුලා දෘෂ්තිය නම්. මොකද්ද ඇත්ත? කැමැත්තන නැති බව ඇත්ත නම් මොකද ඇයි කැමැත්තට නැත්තේ? ඈ ස්වභාවය කියන බෑ. ස්වභාවය කියන බෑ. ස්වභාවය කියන කියපු ගමන් බින්දුනේ ඒක ආකාස්මික වාදයට වැටෙනවා නේ. දහසින් වැන්න වගේ ඉමේ සකස් වුණා වගේ ඒකද වැටෙනවා. එහෙම නැතුව කියන්න බල මොකක්ද ඇත්ත? නිරන්තරයෙන් වෙනස් වෙමින් වෙනස් වෙමින් යනවා නේ. මොකක්ද ඇත්ත? ඒකත් නෑ. මෙන්න මේ වෙලාවේ තමයි දිනුතුනි අනාථනාථයන් වහන්සේගේ පිහිට අවශ්‍ය වෙන්නේ. ලෝකේ මුලා වෙලා ඉන්න තාක්කල් තථාගතයන් වහන්සේ ඕනේ නෑ ඔබට. දැන් එහෙනම් ඔබට තේරෙනවද තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන කල්ම ලෝක සත්‍යය මුලා වී හිටියේ කියලා? දැන් ඔබතුළ තාම තථාගතයන් වහන්සේ පහළ වෙලා නෑනේ. ඔබතුළ තථාගතයන් වහන්සේ පහළ වෙලා තියෙනවා නම් ඔබ ඇත්ත මොකද්ද කියලා දන්නවනේ. එන ඔබ තාම ජීවත් වෙන්නේ තථාගතයන් වහන්සේ නමක් අර බුද්ධ රාජ්‍යයට පත් වෙන්න කලින් අවදී. ඔන්න එන තථාගතයන් වහන්සේ බුදු වෙනවා දැන්. ඒ බුද්ධ රාජ්‍යයට පත් වෙන වෙලාවේ තමයි පින්වදිනේ උන්වහන්සේලාත් මේකේ තියෙන සත්‍ය වේදේ. එතකම උන්වහන්සේ තින්නේ මොකේද? උන්වහන්සේ තින්නේ මුලාවේ. සිද්ධාර්ථ බෝධිසත්වය තින්නේ යම් බොහොම අන්දු මාත්‍රියාගේ මුලාවක ඉන්නේ. උන්වහන්සේලා යථාර්ථයේ දෙන්නේ කොයි වෙලාවේද? බුද්ධ රාජ්‍ය ලැබෙන වෙලාවේ පටිච්ච සමුප්පන්න දහම් න්‍යාය ධර්මයේ තුල. එහෙනම් පිටින් මේ ලෝකයේ සත්‍ය මොකද්ද? ඔය සියලුම වාදයන් මුලාවක්. එකම එක වාදය පිටින් මේ ලෝකයේ සත්‍ය මොකද්ද? මොන වාදයද? හේතුඵල වාදය. හේතුඵල වාදේ නැතුව නිවන් දකින්න බෑ. හේතුඵල වාදේ නැතුව නිවන් දකින්න පුළුවන් නම් කර්මඵල වාදයෙන් විතරක් නිවන් දකින්න පුළුවන් නම් ඔය අනෙකුත් මිත්‍යා දෘෂ්ටික ඔය දෙසරක් මිත්‍යා දෘෂ්ටික ආගම් වල දිවිත්‍ය වාදයෙන් නිවන් දකින්න පුළුවන් නම් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්න ඕනේ නැහැ. පිටුතින් සෝතාපන්න ඵලය සකස් කරගන්න. එහෙනම් දැන් මේ සෝතාපන්න ඵලය සකස් කරගන්න නම් ඒකාන්තයෙන්ම බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්න ඕනේ. ඒ කියන්නේ පිංගුතුනි හේතුඵල ධම ලෝකෙට එන්න ඕනේ. තථාගතයන් වහන්සේගේ වාදයට කියනවා හේතුඵල වාදී කියලා. එහෙනම් දැන් අද පටන් ඔබ මේ හේතුඵල ධම මනාකොට විග්‍රහ කරගන්න. හේතුඵල ධම මනාකොට විග්‍රහ කරගත්තා නම් පිංගුතුනි ඇත්ත මොකද්ද කියලා තේරෙයි. දැන් මෙච්චර කල් ආවේ මොකද්ද මගේ කැමැත්තට තියෙනවා කියලා හිතාගෙන. දැන් බලමු ඇත්ත මොකද්ද කියලා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. ඔන්න ඔය පුංචි දහම් කාණ්ඩේ අරගෙන මුළු පටිච්ච සමුප්පාදයේම කරකවම ඕකේ වටේ තියාගෙන හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. ඒ කියන්නේ හේතුන් ගැළපීලා බැඳීමෙන් විද්‍ය විද්‍යාමාන වෙනවා. හේතුන් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. හේතු භංග වුණොත් නිර්ුදා වෙනවා. එහෙනම් හේතුන් ගැළපීලා බැඳීමෙන් උදා වෙදී තියෙනවා. හේතු නැති වෙච්ච ගමන් නිර්ුදා වෙනවා. ඔන්න සනාතනික සත්‍යය. දැන් මේක වදන මාත්‍ර විතරනේ. දැන් උදාහරණ වලට දදා අවබෝධ කරගන්න බලමු. දැන් ඔබට පේන වැඩි ඔබතුල ලයිට් එකක් තියෙනවා. මේ ආලෝකයේ පින්වතුනි ඇති වෙලාද තියෙන්නේ උදා වෙවිද තියෙන්නේ? මේ ආලෝකයේ උදා වෙවි තියෙන එකක්ද ඇති වෙලා තියෙන එකක්ද? උදා වෙවි තියෙන එකක්. මේ ආලෝකයේ ඇති වෙලා තියෙන එකක් නෙමෙයි. මේ ආලෝකයේ ඒ මොහොතක් මොහොතක් නැර උදා වෙවි තියෙනවා. එහෙනම් මොහොතක් මොහොතක් නැර උදා වෙවි තියෙන දෙයක් මේකට අදාළ හේතු නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? නිර්ුදා වෙනවා. නිර්ුදා වෙනවා කියන්නේ මොකද්ද? ආයි උදා වෙන්නේ නැහැ. එහෙනම් උදා වෙවි තියෙන එකක් හේතු නැති වුනහම උදා වෙන්නේ නැහැ. ඔන්න ඔය ධර්මතාවය හොඳට තේරුම් ගන්න. එහෙනම් දැන් මේකට කියන්න බෑ නේද? ලයිට් එකක් ඇත කියලා. ආලෝකය ඇත කියලා කියන්න පුළුවන්ද ඔබට? නෑ. ආලෝකය ඇත කියලා කිව්වොත්, ඒ කියන්නේ දැන් මෙතන ආලෝකයක් ඇත කියලා කිව්වොත් එහෙම, දැන් ලයිට් එක ඕෆ් කළොත් එහෙම මොකද වෙන්න ඕනේ? ලයිට් එක ඕෆ් කළොත් මොකද වෙන්න ඕනේ? ලයිට් එක ඕෆ් කළා කියලා කියන්නේ පින්වතුනි අද අදාළ හේතුවක් නැති කළා. එහෙනම් හේතු භංග වුණාම ඵලය තවදුරටත් හැදෙන්නේ නැහැ. එහෙම නේද? හේතු තියෙනකන්නේ ඵලය හැදෙන්නේ. එහෙනම් ලයිට් එක ඇතනම, ඒ කියන්නේ දැන් ලයිට් එක ඕල්රෙඩි හැදුනන, දැන් ලයිට් එක හැදිලා නම් තියෙන්නේ, මම මේකේ හේතුවක් අයින් කළාම දැන් හැදෙන එක නතර වෙනවද? එහෙනම් දැන් හැදිච්ච එකක් තියෙන්නේ බෑ. කොහේ ඒක? ලයිට් එකක් හැදුනන, ආලෝකයක් හැදුනන, බින්දුනේ හැදිච්ච ආලෝකය මෙතන තියෙන්නේ බෑ. එහෙනම් මම මේක ස්විච් ඔෆ් කළාම මේ අර ස්විච් එකෙන් ඕෆ් කරලා දැම්මම මොකද්ද වෙන්න ඕනේ? කෑල්ලක් තියෙන්න ඕනේ පත්තු වෙලි. ආයි හැදෙන්නේ නැහැ තමයි. හැබැයි හැදිච්ච එකක් තියෙන්න ඕනේ. ඇත කියලා කිව්වා නම් මං කියන එක වැටහෙනවද? බෑ. ඇත නැත කියන ප්‍රත්‍ය දෙක තථාගත ශාසනයේ උරුම වචන දෙකක් නෙමෙයි. ලෝක සත්‍යයේ බිංගදෙනි ඇත නැත කියන දෙක පනවන්න බෑ. ඇත කියන එක සාස්වතයි, නැත කියන එක උච්ඡේදයි. ඒක අර ආත්ම අනාත්ම වාදීන්ට අයිති දෙකක්. ඒක තථාගත ධර්මයට අයිති එකක් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න. දැන් බුදුහාමුදුරුවෝ කියපු හිඳ තේරුම් ගන්න වැඩක් නෑ. ඔබට වැටහෙන්න ඕනේ. ඒක කිව්වේ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. අවසානයේදී මං යවුවාම දැන් ඔබ මේ කාරණාව දන්නේ බුදුහාමුදුරුවෝ කියපු හින්දාද? ඔබගේ මුවින් පිට වෙන්න ඕනේ නෑ කියලා. මං කියපු හින්දාද? ඒත් නෑ කියලා කියවෙන්න ඕනේ. ත්‍රිපිටකයේ තියෙන හින්දාද? ඒත් නෑ. එහෙනම් ඔබට ප්‍රත්‍යක්ෂ වෙලා. එහෙනම් මේ ප්‍රත්‍යක්ෂතාවයට යනකම් මේක තේරුම් ගන්න ඕනේ. මේ ආලෝකයක් හැදෙන්නේ ඔබ දන්නවා කරන්ට් එකේම වයර් දිගේ ඇවිදිනා හේතු ටිකක් එකතු වීමෙන් විද්‍යාමාන වෙන දෙයක් නේ. එහෙනම් මේක ඇතනම් ආලෝකයක් මෙතන ඇතනම් සිංහතුනි ලයිට් එක ඕෆ් කළාම අර හේතු නැති වෙනකොට ඵලය හැදෙන එක නතර වෙනවා. හැබැයි ඇත කියලා කිව්වා නම් මොකද වෙන්නේ? ඒ හැදිච්ච එක තියෙන්න ඕනේ මේකේ. නමුත් මේ ලයිට් එක ඕෆ් කරගොවා මේකට මොකද වෙන්නේ? නැති වෙලා යනවා. උදාහරණයක් මම හොඳ තව එකක් කියන්න. කඩයක් තියෙනවා. ඔය කඩේ පාන් විකුණනවා. එනනම් මේ පාන් විකුණන ක්‍රියාවලිය සිද්ධ වෙනකල් පාන් කඩේ උදා වෙවි තියෙනවා. දැන් මේ පාන් කඩේ ඇතද? පාන් කඩේ ඇත නෙමෙයි. පාන් කඩේ උදා වෙවි තියෙනවා. පාන් ටික ඉවර වුණාම මොකද වෙන්නේ? පාන් කඩේ නැතද දැන්? ඉතින් පාන් කඩේ නැත කියලා කිව්වොත් එහෙම හයින්නේ දැන් කොහේද ඔක ගියේ? කොයි හන්දියේ දැන් ඔක තියෙන්නේ? කියන්නේ නැද්ද? කොයි හන්දියේද ඔය පාන් කඩේ දැන් තියෙන්නේ කියලා අහන්නේ නැද්ද ඔබ? ඉතින් පාන් කඩේ ඇත. ඊළඟට ඊළඟට බෝඩ් එකක් ගන්න දෙනවා පාන් කඩේ නැත. එහෙනම් පාන් කඩේ නැත කියලා ගැහුවනම් විගදනි පාන් කඩේ නැත්තේයි. එහෙනම් කොහෙද ගිහිල්ලා නේද පාන් කඩේ? එහෙනම් හොයන්න වෙනව නේද කොහෙන්ද දැන් පාන් කඩේ තියෙන්නේ කියලා? නමුත් පාන් තියෙනකම් පාන් කඩේ උදා වුණා. පාන් නැති වෙච්ච ගමන් නිරුදා වුණා. ආයෙ අහන්න පුළුවන් කොහෙටද ගියේ කියලා? ඒ මාන්න බෑ. එහෙනම් ඔය උදා වීම නිරුදා වීම කියන එක හොඳට තේරුම් ගන්න. පින්වදිනේ ඔබගේ ජීවිතේ ඇති වෙලාද තියෙන්නේ? ඔබගේ ජීවිතේ ඇතද? ඔබගේ ජීවිතේ නැතද? ඔය දෙකෙන් පණවන්න බෑ. මොකද්ද වෙලා තියෙන්නේ එතන? ඔබගේ ජීවිතේ උදා වෙවි තියෙනවා. ඇයි ඔබගේ ජීවිතේ උදා වෙවි තියෙන්නේ? හේතුන් ගැළපිලා බැඳීමෙන් නේද? එහෙනම් පිටුදෙනි හේතුන් ගැළපිලා බැඳීමෙන් උදා වෙවි තියෙනවා. හේවත් විද්‍යාමාන වෙනවා. අමතක කරන්න එපා, මේ විද්‍යාමාන වෙනවා විතරයි. ඒක කිව්වේ ඇත්ත කියන තැනින් පණවන්න බෑ. විද්‍යාමාන වෙනවා. අල්ලන්න එහෙම පුළුවන්ද? ඔවන පුළුවන්ද මනුස්සෙක්ව අල්ලන්න? ඔය ළඟ ඉන්න එක්කෙනාව අල්ලන්න බලන්න. අල්ලලා ඉවර වෙලා බලන්න මොකද්ද ඇල්ලුවේ කියලා. ඔය ගෑනු එක්කෙනෙක්ද පිරිමි එක්කෙනෙක්ද ඇල්ලුවේ? හොඳට බලන්න, අල්ලලා අහුවෙලා තියෙන්නේ මොකද්ද? හංකඩයක් නැහුව වෙලා තියෙන්නේ නේද? එතන හංකඩේද ගෑනි? ඉතින් අල්ලන්නේ එන්න කෙල්ලෙක්ව සම්පූර්ණයෙන් අල්ලලා පෙන්නන්න මට. කෙල්ලෙක්ව සම්පූර්ණයෙන් අල්ලලා පෙන්නන්න ලක්ෂයක් දෙනවා. කෙල්ලයි ලක්ෂේ දෙකම දෙනවා. අල්ලලා පෙන්නන්න පුළුවන්. මෙහෙන් ඇල්ලුවොත් මොකද අහුවෙන්නේ? කෙස්නේ අහුවෙන්නේ. කෙස් කියන්නේ කෙල්ලද? එන හරි ලේසි. බාබා සාප්පුවේ තියෙන ඕන් තරම් කෙල්ලෝ නේද? ගෝණි ගණන් කෙල්ලෝ. කොහෙද? බාබා සාප්පුවේ. දවසකට ගෝණියක් විතර කෙල්ලෝ එකතු වෙනවා. එහෙනම් මොකද්ද කෙල්ල? දැන් මහ ලොකු උජාරුණ පාරයි ඉන්නවා දැකලා පස්සෙන් ගිහිල්ලා ගෙදර අරන් ඉන්නේ රබන් ගහලා තොරන් බැඳගෙන. කෝ කෙල්ල? අල්ලන්නත් බැරි නම් ඇල්ලුවත් අහු වෙන්නේ හංකඩ කෑල්ල. එහෙම නැත්නම් කෙස් ටිකක්, ලොම් ටිකක්, නිය ටිකක්, දත් ටිකක්. කෝ කෙල්ල? එහෙනම් පිංගුදෙනි කෙල්ල කියලා කියන්නේ විද්‍යාමාන වෙන ඵලයක් නේද? නැතුව කෙල්ල කියලා ඇත කියන නමින් බනවන්න පුළුවන් කිසි දෙයක් නැහැ නේද? එහෙනම් පිංගුදෙනි කෙල්ල කියලා කියන්නේ මොකද්ද? උදා වෙවි තියෙන හේතුන් ගැළපිලා සකස් වීමෙන් උදා වෙවි තියෙන දෙයක් නේද? ඔබට වැටහෙනවද මේ කරුණ? හේතුන් ගැළපිලා සකස් වීමෙන් උදා වෙවි, උදා වෙවි තියෙනවා. හේතු භංග නම් මොකද වෙන්නේ? හේතු භංග නම් මොකද වෙන්නේ? නිරුදා වෙනවා. එච්චරයි. ආයේ උදා වෙන එක නතර වුණා. දැන් ඔය පණ ටික මොකද වෙවි තියෙන්නේ? ඔය උදා වෙවි, උදා වෙවි තියෙන ඔය පණ ටික. හේතු නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? තවදුරටත් උදා වෙන්නේ නැහැ. අන්න කියනවා මලා කියලා. පණ ඇති වුණා නම් බින්ගොතනි පණ නැති වෙනකොට උතනින් යන්න ඕනේ මොකක් හරි. මොකුත් යනවද? මොකුත් යනවද? උතනින් එහෙම වෙන්න බෑ. අර පණ දිමිච්ච ටික යන්න ඕනේ නම් කොහෙට හරි. පණ දිමිච්ච ටික නෙමෙයිනේ යන්නේ. ඊළඟ හිත් පරම්පරාව වැදෙන්න පටන් ගන්න එක නෙවෙන්නේ. එහෙනම් දැන් ඇත නැත ප්‍රත්‍යයෙන් පණවන්න බැරි බව දැක්කද මේ ලෝකේ? එහෙනම් දැන් මට කියන ලෝකේ සත්‍ය මොකද්ද? හේතුන් ගැළපීලා වැඳීමෙන් උදා වෙනවා. හේතු නැති වුණාම නිරුදා වෙනවා. හවුද නැද්ද? හා මට කියන්නේ නම් ගින්නක් හට ගන්න හැටි. ගින්නක් හට ගන්න හැටි කියන්නේ මොන හේතුද ඕනේ? විද්‍යාඥයෝ හොයලා දීලා තියෙන්නේ. 10 ද්‍රව්‍යයක් ඕනේ. ඔක්සිජන් ඕනේ. රස්නයක් ඕනේ. උෂ්ණත්වයක් ඕනේ. එහෙනම් ඔය තුනේ එකතුව නෙමෙයිද ගින්න කියන්නේ? ඔය තුන ගැළපීලා බැඳීමෙන් ගින්න හට ගන්නව නේද? එහෙනම් පිංගදුනි ඔතන ඔබේ කැමැත්ත කොහෙද තියෙන්නේ? ඔන්න තර්ක කරලා බලන්න. 10 ද්‍රව්‍ය ධන, ඔක්සිජන් ධන, උෂ්ණත්වය සමානයි ගින්න. ඔය සමීකරණේ කොතනද ඔබේ කැමැත්ත තියෙන්නේ? ඔය සමීකරණේ කොතනද ඔබේ කැමැත්ත තියෙන්නේ? තියනවද එක දැනගන්න? ඔබගේ අකමැත්ත කොතනද තියෙන්නේ? ඒකත් තියෙනවා. නෑ පින්වතනේ, හේතු ටික ගැළපීලා සකස් වුණා නම් ඔබ කැමති වුණත් නැතත් මක් වෙනවද? ඵලය උදා වෙනවා. ඇති වෙනව නෙමෙයි. ඵලය මක් වෙනවද? උදා වෙන්න පටන් ගන්න. ඔබ කැමති වුණත් නැතත් ඔබගේ දරුවා කුස්සියි. ඔබට අමතක වෙලා ගෑස් එකක් ඔන් කළා. එහා පැත්තේ යමක් මොකක් හරි දෙයක් රත් වෙනවා. දැන් ඔබ කැමතිද උතර ගින්නක් හට ගන්නවද? දරුවා කුස්සියි. එහෙනම් දැන් ගෑස් එකක් හොගාලා එනවා. ඔක්සිජනුත් තියෙනවා. එක පැත්තක දෙයක් රත් වෙනවා ටික. මෙන්න යම් රත් වීමක් ඇවිල්ලා යම් රත් වීමකට ආවම මොකද වෙන්නේ? හොස් ගාලා ගිනි ගන්නව නේද? ඉතින් ඔබ කැමැත්ත නෙමෙයි වෙන්නේ. දැන් ඔබ කැමතිද ඔබ වෙනවද? ළමයා කුස්සියි. කැමතිද ඔබ වෙනවද? නෑ. ඉතින් ඔබ කැමැත්තෙන් වැඩක් තියෙනවද? ඔබගේ කැමැත්තෙන් අකමැත්තෙන් වැඩක් තියෙනවද? පිටින් අර හේතු ටික සකස් වුණා නම් හොඳට අවබෝධයට ගන්න මේ කාරණාව. මේ කාරියට තේරුණා නම් මේ බව ගමන යන්නේ මොඩේ කැරෙන්නේ කියන්න අවතක වුණානේ. මොනව කරන්නේ දැන්වත්? ඔය තියෙන ඒවා බලලා ඔක් මේ පොඩ ඔක් කරලා තියාගන්නකො. නැත්තම් අමාරුයි මේ කරගෙන යන්න. බෝඩ් නම් ගහලා තිබ්බා මම දැක්කා. හැබැයි ඉතින් කියන්න මොනේ කිව්වත් වැඩක් නැහැ. ආයෙත් අවට ඒකෙන් තව එකක් රින් වෙනවා. බලන්න කොහෙ නැද්ද කියන්නේ. ඉතින් ගැටෙන්න යන්න එපා. කමක් නැහැ. අපි වැඩේ කරගෙන යන්න. එහෙනම් බිඟුදනේ මේ හේතු ටික සකස් වුණොත් ඔබ කැමතිද නැද්ද කියන එක හොඳට රඳාපවතින්නේ නැහැ. ඵලයේ හැදෙන වටක් ගන්න. හේතු ටිකක් නැද්ද? එක හේතුවක් හරි නැති වුණා නම් ඔබ කැමති වුණත් නැතත් ඵලයක් වෙනවද? නිරුදා වෙනවා. එහෙනම් හේතු ටික තියෙනකන් උදා වෙනවා. හේතු නැති වෙච්ච ගමන් නිරුදා වෙනවා. එහෙනම් දැන් මට ඔබ එක දෙයක් කියන්න. බොහෝම කල්පනාවෙන් අද ඔබගේ දරුවා ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද? ඔබ කැමති හින්දාද? නෑ. ඔන්න ඇත්ත. මොකක් හින්දාද ඔය ජීවතුන් අතර ඉන්නේ දරුවා? හේතු තියෙන හින්දා. හේතු ගැළපි උදා වෙන හින්දා දරුවා ජීවතුන් අතර ඉන්නවා. ඔය එක හේතුවක් අර නැති වුණොත් මොකද වෙන්නේ? දරුවා ඉවරයි. එහෙනම් මේ ගජ රාමෙට හිතන් ඉන්නේ දරුවට දැන් දෑවැද්දත් එකතු කරන්නේ හොගන්න. ඇයි දෙමාපිය දරුවට දෑවැද්ද එකතු කරන්නේ? දරුවා පොඩි කාලේ ඉඳලා. මොකද හේතුව? අර මුලා දෘෂ්ටිය. දරුවෙක් ඉපදුනහම අම්මට හිතෙනවා මේක දීගේ ගිහිල්ලා ළමයි හදලා අර විදිහට මේ විදිහට වෙයි කියලා ඔක්කොම හදාගෙන ඉවරයි. අර මුලා දෘෂ්ටිය නිසා. තවත් දෙක දින ඇත්ත තත්ත්වය මොකක්ද? මෙලෝ අම්මා කෙනෙක් දරුවගේ පෙට්ටියද හදන්නේ? දරුවට දෑවැද්දක්ද හදන්නේ? කෙල්ලෙක් ඉපදුනා. මොදෙස් බලන්න ඔය දෘෂ්ටිගත වීම. කිසිම කෙනෙක් වෙනම සල්ලි ටිකක් එකතු කරනවද? මේකේ මැරුණොත් පෙට්ටියක් අරන් මේ මල දාන්න මේ අවමංගල්‍ය කටයුතු කරන්න කියන එකතු කරනවද කවුරු? එකතු කරන්නේ කව මොනවාට විතරද? මොනවාට විතරද එකතු කරන්නේ? මංගල්‍යයට විතරයි නේද එකතු කරන්නේ? ඇයි? අර දෘෂ්ටි. ළමයා ඉපදුනා නම් එහෙනම් මෙතනින් යාට මගේ ගැන ඇත්තට මේව වෙන්න ඕනේ. ඒක නිසා ආසාවෙන් ඉස්සරහට යනවා. දැන් වෙයි කියේ කියේ ඉස්සරහට යනවා පිංගුතුනි මේකේ. නමුත් ඇත්ත தත්ත්වය මොකද්ද? හේතු තිබුණොත් ඵලය උදා වුණා. හේතු නැත්නම් ඵලය නැහැ. එහෙනම් අද මේ ලෝකේ ඕනෑම ඵලයක් විද්‍යාමාන වෙවි තියෙන්නේ මොකක් නිසාද? හේතු ටිකක් නිසා. හේතු නැති වෙච්ච ගමන් ඵලය ඉවරයි. අද ඔබ ඔය පුටු උඩ ඉඳගෙන ඉන්නේ පින්වතුනි හේතු ටිකක් නිසා. ඔය එක හේතුවක් හරි නැති වුණා නම් මොකද වෙන්නේ? පුටුව බල්ලි දඩුව. හොද නැද්ද? එහෙනම් අද ඔබ ඔය පුටුවේ ඉඳන් ඉන්නේ නිර්පද්‍රිතව ඔබ කැමති හින්දාද? ඔය පුටුව කැඩෙන්නේ නැතුව ඔහොම තියෙන්නේ ඔබ කැමති හින්දාද? ඒක රඳාන හේතු තියෙන නිසා. එහෙනම් ඔය පුටුව උදා වෙවි තියෙනවා මේ මොහොතේ. ඕකට අදාළ හේතුවක් නැති වෙච්ච එක මම මොකද වෙන්නේ? පුටුව නිර්ුදා වෙනවා. දැන් ඔබට පේනවනේ මගේ ඉස්සරහා පොඩි මේස කෑල්ලක් තියෙනවා. එහෙනම් මේ මේසේ හැදිලා තියෙන විදිය කියන්න මට. මේ මේසේ උදා වෙවි තියෙන්නේ මොකක් නිසාද? ලෑල්ලක් සහ කකුල් හතරක් ඇන වලින් පටිච්ච වෙලා තියෙන හින්දා නේද? ඔය පටිච්ච වෙනවා කියන එක ගොඩක් අර්ථ තියෙනවා. මෙතන අපි ගමුක සරල අර්ථයක්, ගැළපීලා සකස් වෙනවා. එහෙනම් ලෑල්ලයි කකුල් හතරයි ඇන ටිකට ගැළපීලා සකස් වෙලා තියෙන නිසා මේසයක් විද්‍යාමාන වෙනවද නැද්ද? මේසයක් විද්‍යාමාන වෙනවා. පිටින්නේ මේ විද්‍යාමාන වෙන මේසෙ මට අල්ලන්න පුළුවන්. දැන් මම මේ ඇල්ලුවේ මේසෙද? ලෑල්ල. යටින් ඇල්ලුවොත් අල්ලන්නේ මොකද්ද? කපුල්. කෝ මේසෙ. දැන් මම මේ මේසෙට ගා මේ මේසෙ ගිනි තියනවා. මේ ගිනි තියන්නේ මේසෙද? මොකද්ද මම මේ ගිනි තියන්නේ? ලෑල්ල. නැත්තම් කපුල්. නැත්තම් ලී ටිකක්. කොහොම මම මේසෙ කොහොමද ගිනි තියාගන්නේ? එහෙනම් ඔබ හොඳ ආකාරව දැක ගන්න ඕනේ බිංගුදිනි මේ ඵල කියන ඒවා විද්‍යාමාන වෙනවා විතරයි. එහෙනම් විද්‍යාමාන වෙවි තියනවා මේක මේ මේසෙ. ඔබ හිතන්න එපා මේ මේසෙ ඇති වුණා කියලා. ඇති වෙලා නෙමෙයි මේ තියෙන්නේ. මේ මේසෙ විද්‍යාමාන වෙවි තියනවා. හැම මොහොතකම උදා වෙවි තියෙන්නේ මේ මේසෙ. අපි හිතන්නේ ඇනටිය ගහලා ඔක්කොම හැදුවට පස්සේ මේසේ ඇත්ත කියලා. නෑ. මේසේ උදා වෙවි තියෙන්නේ. හරි. දැන් ඔබට මෙතන මේසයක් පේනව නේද? ඕද නැද්ද? හා. මම මේක කකුල් දෙක කකුල් හතරටම ගහලා කල්ලා දානවා. දැන් මේසේ කොහෙටද ගියේ? දැන් මේසයක් ඔබට මේ මම උත්තර දෙන්න මේසයක් ඔබට පේන්න තියෙනවද? ඔව්. මම මේකේ කකුල් හතරටම ගහනවා කඩල යන්න. දැන් මේසයක් තියෙනවද? නෑ. කොහෙටද දැන් මේසෙ ගියේ? කොහේ මේ මේසෙ ගියේ දැන්? එහෙනම් ඔය ඇත නැත නැහැ නේද? දැන් ඔබට පේනවද ඇත නැත නැහැ කියලා? එහෙනම් දැන් මොකක්ද උනේ? මේ හේතු ටික පටිච්ච වෙලා තියෙන කල් මේසය විද්‍යාමාන වුණා. මේසේ උදා වෙවි තිබුණා. හේතු නැති වෙච්ච ගමන් මේසේ උදා වෙන්නේ නැහැ දැන්. ඒක නිසා මේසයක් විද්‍යාමාන වෙන්නේ නැහැ. කොහෙටද ගියේ කියන එක අහන්න පුළුවන්ද? නැහැ. දැන් රහතන් වහන්සේට මොකද වෙන්නේ? රහතන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණාම මොකද වෙන්නේ? කොහේටද යන්නේ? යන දැනක් එහෙම තියෙනවද? ඇයි? දැන් ඔබ තුලින් තේරුම් ගන්න මට උත්තර දෙන්න. කොහොමද වෙන්නේ? පින්වතුනි මේ ජාතිය සකස් වෙන්නේ කොහොමද? මේ උපදිනවා කියන්නේ ජාතියනේ. ජාතිය සකස් වෙන්නේ මොකක් නිසාද? ජාතිය කියන එක උදා වෙවි තියෙන එකක් නේද? එහෙනම් ජාතිය උදා වෙන්නේ මොකක් හින්දාද? බව හින්දා. එහෙනම් බව උදා වෙනකල් ජාතිය උදා වෙනවා. භව නිරෝධ නම් මොකද වෙන්නේ? ජාතියත් නිරෝධයි. එහෙනම් ආය යහනමද කොහටද ගියේ කියලා. දැන් මේ හැම මොහොතකම පින්වතුනි ඔබගේ ජාතිය උදා වෙවි තියෙන්නේ. එකම ජාතියක්ද තියෙන්නේ? එකම ජාතියක් වුණොත් එහෙම බින්දුනේ කම්මැලි ජාතියක් හටගත්තොත් එහෙම මොකද වෙන්නේ? මේක හදහටම කම්මැලි. එහෙම වෙනවද? වේලාවකට ඔබට කම්මැලි. වේලාවකට ඔබට නිදිමතයි. වේලාවකට ඔබට රස්නේ. වේලාවකට ඔබට ඌස්නයි. ඔය එක එක ජාති හටගන්නේ. කාම ජාතිකය. ලෝභ ජාතිකය. හරක් ජාතිකය. ඇයි හරක් වැඩ කරන්නේ? හරේ කාදමන වැඩ කරන වෙනවට හරක් ජාතිකය. බලු ජාතිකය. සත්පස අලු කරලා දාන වැඩ කරන්නේ බලු ජාතිකය. වවුල් ජාතිකය. වහගෙන අවුල් කරන එක වවුල් ජාතිකය. එහෙනම් දැන් මේ ජාති හැමදෙස්ෙම උදා වෙවි තියෙන්නේ. ජාති ඇත නෙමෙයි. ජාති උදා වෙවි තියෙන්නේ. එහෙනම් ಜಾති උදා වෙවි නම් තියෙන්නේ. ඔය ಜಾති උදා වෙන්න නම් පින්විතනි ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද මේ හේතුව? ಜಾතියට හේතුව පින්විතනි භව. එහෙනම් ඔය කියපු භව, කම්මැලි භව, බූරු භව, හරක් භව, ඕවත් භව තමයි ඔක්කොම. ඔය භව ටික ඔක්කොම එකට එකතු කළාම භව තුනකින් හඳුන්වන්න පුළුවන්. රාග භව, ද්වේෂ භව, මෝහ භව. එහෙනම් රාග භව, ද්වේෂ භව, මෝහ භව තියෙන කල්, ඒ භව උදා වෙන කල් මොකද වෙන්නේ? ජාතිය උදා වෙනවා. ඒ භව නිර්ුදා වුණා නම් මොකද වෙන්නේ? ජාතියත් නිර්ුදා වෙනවා. එහෙනම් පිටුදින මෙතන කොයිද සත්‍යෙ? ඔන්න තව ඈතටත් ඔන්නම් ගිහිල්ලා බලන්න පුළුවන් ඔය ආසේ. කොහේද මෙතන සත්‍යෙ කියන්නේ? ජාතියක් උදා වෙවි තියෙන්නේ මොකක් නිසාද? භවේ නිසා. භව නිසා. ජාතියක් උදා වෙවි තියෙනවා භව නිසා. රාග භව, ද්වේෂ භව, මෝහ භව හින්දා. එහෙනම් රාග, ද්වේෂ, මෝහ භව නැසුවන දැන් මොකද වෙන්නේ? ජාතියේ උදා වීම නතර වෙනවා. අන්න අරිහතුන් වහන්සේ බිහි වෙනවා ලෝකෙට. ඒකයි පිඟුදින රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. ඔන්නතන්ට වැටෙන්නේ ඔන්නතන. එහෙනම් දැන් රහතන් වහන්සේ කොහෙටද ගියේ කියලා හොයන්න පුළුවන්ද? රහතන් වහන්සේ කොහෙටද ගියේ කියලා හොයන්න පුළුවන්ද? උතුරට දකුණට එහෙම යන්නේ නැද්ද? රහතන් වහන්සේ කොහෙටද ගියේ කියලා එහෙම කියන්න පුළුවන්ද පිංගතට? පුළුවන්ද කියන්න? බෑ. ජාතියක් හට ගැනීම උදෙසා, ජාතියක් උදා වීම උදෙසා යමක් සකස් වුණා නම් ඒ භව නිරෝධ වීම නිසා ජාතිය නිරෝධයි. ඔය මෝලිය පග්ගුණ හාමුදුරුව බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි මේ ජාතිය කාගේද ස්වාමීනි? දැන් මේ ජාතිය කාගේද කියලා අහන්න පුළුවන්ද? බුදුහාමුදුරුව කියනවා, ආහා ඔය ප්‍රශ්නේ අහුව වැරදි. ජාතිය කාගේද කියලා අහන්න එපා. එහෙම අහුවොත් වැරදි. ජාතිය කුමක් ප්‍රත්‍යයෙන් උදා වෙනවද? මොකක් නිසා ජාතිය උදා වෙනවද කියලා අහන්න. ජාතිය කාගේද කියලා අහුවොත් ඇත කියන ප්‍රත්‍යයට වැල්ල නේ තියෙන්නේ. එහෙනම් ජාතිය මොකක් නිසා උදා වෙනවද? භව නිසා උදා වෙනවා. එනම් භව නිසා ජාති උදා වෙනවා. භව නිරෝධයි නම් ජාති නිරෝධයි. ඊළඟට අහනවා, ස්වාමීනි මේ භව කාගේද? කාගෙද කියන්න පුළුවන්ද? නෑ. එහෙනම් මොකක්ද දෙන්නේ තියෙන උත්තරේ? ආ කාගෙද කියලා අහන්න එපා. භව උදා වෙන්නේ මොකක් උදා වෙන නිසාද කියලා. එහෙනම් මොකක් උදා වීමෙන්ද භව උදා වෙන්නේ? උපාදාන උදා වීමෙන්. එහෙනම් උපාදාන උදා වෙන්න උදා වෙන්න මොකද වෙන්නේ? භව උදා වෙනවා. භව උදා වෙන්න උදා වෙන්න ජාතිය උදා වෙනවා. ඔය එක දැනගවත් තියෙනදනේ ඔබගේ කැමැත්ත තියෙනවද? ඔබගේ අකමැත්ත තියෙනවද? එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව පැහැදිලි නැද්ද මේකදනේ ඔබගේ කැමැත්තටවත් අකමැත්තටවත් මේ ලෝකේ එහෙම එකක් නැහැ කියලා. ඔබගේ කැමැත්ත අකමැත්ත කියන එක කිසිම බලපෑමක් නැහැ කියලා. එහෙනම් දැන් මට කියන්න. මේ ලෝකේ ඔබගේ කැමැත්තටවත් අකමැත්තටවත් නෙමෙයි නම් තියෙන්නේ. හේතුන්ගෙන් නම් හටගෙන තියෙන්නේ. අවිනිශ්චිත නැද්ද? ඊළඟ මොහොතේ මොනවා වෙයිද කියලා දන්නේ නැහැ නේද? ඇයි? ඔය හේතු ටික කොයි වෙලාවක යනක මොකක් නැති වෙයිද කියලා කොහොමද දන්නේ? දැන් ඔබගේ දරුවා ඔය අතේ ඉන්න ඔබ මොහොතේ. එක හේතුවක් අර නැති වුණොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මෙච්චර වෙලා උදා වෙවි හිටපු දරුවා නිර්ුදා වෙනව නේද? දැන් ඔය හේතුව නැති වෙන්නේ කවද්ද? ඔය හේතුව නැති වෙන්නේ කවද්ද? කොයි වෙලාවේද? මොනවා වෙලාද කියන්න පුළුවන්ද? බෑ. කොයි වෙලාවේ මොනවා වෙලා කොහොම මේක වෙයිද කියලා දන්නේ නැහැ. එහෙනම් පින්වතුනි හේතුන්ගෙන් හටගත්ත යමක් තියෙනවනේ. තමන්ගේ වදකේ පවත්වන්නත් බැරි නම් අවිනිශ්චිතයි නම් ඔබ ඔය වස්තුව හෝ පුද්ගලයා නිසා පෙළෙනවාද නැද්ද? හොඳ අවබෝධයෙන් කියන්න. පෙළෙනවාද නැද්ද? පෙළෙනවා. ඔබගේ දරුවා නිසා පෙළෙනවාද නැද්ද? දරුවා ඉස්කෝලේ ඇරිලා ඉන්න බණක් වුණොත් අම්මා පෙළෙනවාද නැද්ද? පෙළෙනවා. වැඩ ඇරිලා ඉන්න බණක් වුණොත් පෙළෙනවාද නැද්ද? පෙළෙනවා. එහෙනම් මේ හැම එකක් එකක් නිසාම බිඳුලි ඔබ පෙළින්න පටන් ගන්න නැද්ද බලන්න. දැන් ඔබ වාහනේ අර පාරයිනේ නවත්තලා වනම්. එක පාරට ඩෝන් ගාලා සත්‍යයක් එහෙම ආවොත් දැන්. වාහන අයිතිකාරයෝ ටික ඔක්කොම පෙළෙනවද නැද්ද මෙතන? පෙළෙනවා. මේ අවිනිශ්චිත දාවේ නිසා පෙළෙනවා බිඳුලි. Taman වදගේ පවත්ව ගන්න බැරි කම නිසා පෙළෙනවා. එහෙනම් දැන් මේ පිළීම දුකක් නෙමෙයිද? එහෙනම් තමන්ගේ කියලා අල්ලගත්ත හැම වස්තුවක් නිසාම තමන්ව පෙළෙන්නේ නැද්ද? දැන් මේ ෆෝන් එක නිසා මේ ෆෝන් එකේ අයිතිකාරයා පෙළෙනවද නැද්ද? මේ ෆෝන් එකේ අයිතිකාරයා මේ ෆෝන් එක නිසා පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඇයි? මොනවා වේද දන්නේ නැහැ. කැඩේද දන්නේ නැහැ. බිඳේද දන්නේ නැහැ. වැටේද දන්නේ නැහැ. ඇතුලේ මොනවාරි එකක් කැඩිලා යයිද දන්නේ නැහැ. එහෙනම් හැම මොහොතකම බින්දුතනි මේ අවිනිශ්චිතතාවය නිසා පුදුමාකාර පිළීම කියන්නේ පෙළෙන්නේ ඔබ. එහෙම නොපෙළෙන එක වස්තුවක් තියෙනවා නම් කියන්න ඔබගේ ජීවිතේ. එක වස්තුවක් තියෙනවා නම් කියන්න. ඔබව පෙළන්නේ නැති. තියෙද ඔයගන්න. ඔබගේ ගිය ඇතුලෙන් කියන්න ඔබව පෙළන්නේ නැති එක වස්තුවක්. තියෙද හොයාගන්න. ගෙදර තියෙන වටින දෙයක්. වටින වීදුරු බඩුවක් තියෙනවා. ලක්ෂ 10ක් විතර වටින වීදුරු බඩුවක්. අවුරුදු දෙකක විතර දරුවෙක් යන්තමින් ඇවිදින්න පුළුවන් දරුවෙක් ඔය වීදුරු බඩුව අල්ල අතට අරගෙන ඉස්සරහට ඇවිදගෙන එනවා. දැන් ඔබට හරි සැපයක් දැනෙන. හරි හුරතලයක් දැනෙන්නේ. මොකද්ද ඔබට දැනෙන්නේ? පුදුමාකාර පිළීමකින් පිළින්න ගන්නද? හත් දෙයියනේ පුතේ. පුතේ හිමීට පුතේ. අනේ පුතේ හිමීට. ඇයි මේ? ඇයි මේ? ඔන්න පෙළෙනව හොගාලා. හැබැයි ওই බඩුව ගනින්ද? පෙළුන්නේ නේද? ওই බඩුව ගනින්දි ආසාවෙන් ගත්තා. දැන් ඔය බඩුව නිසා පිළිනවද නැද්ද? පිළිනවා. ඔය පොඩි ගැට් එක එහෙම දිනන දින්කොත් පිළිනවද නැද්ද? පෙළෙනවා. එහෙනම් පින්වතුනි පෙළෙන්නේ නැති එක දෙයක් මට කියන්න. ඔබගේ දරුවා නිසාත් ඔබ පෙළෙනවා නම්, ෆෝන් එක නිසාත් පෙළෙනවා නම්, වාහනේ නිසාත් පෙළෙනවා නම්, ගේ නිසාත් පෙළෙනවා නම්, ඔබ පෙළෙන්නේ නැති එක දෙයක් කියන්න මට. ඉතින් මේ ජීවත් වෙන්නේ පෙළෙන්නද? හා මෙතනින් මැරලා දීව ලෝකේ ගියා. දැන් පෙළෙන එක නතර වෙයිද? දැන් පෙළෙන එක නතර වෙයිද? අර බලන තමන් වශයෙන් පවතිනවා කියන දෘෂ්ටියෙන් අයින් වෙච්ච ගමන් පින්වදිනේ මේ ලෝකයේ පෙළෙන බව තමන්ට වැටහිලා එන්නේ නැද්ද කියන්නේ? තමන් වශයෙන් පවතිනවා කියන දෘෂ්ටියේ ඉන්න තාක්කල් ඔය පෙළීම තේරෙන්නේ නැහැ. මගේ කැමැත්තට තියනවා නම් ඉතින් මොකක්ද තව? ඒ දෘෂ්ටිය නිදහස් වෙලා යථාර්ථය දැක ගමන් පේන්න පටන් ගන්නවා අපි දව මේ මොහොතින් මොහොත පෙළෙනවා. එහෙනම් දැන් මට කියන්න එක කාර් එකක් තියෙන කෙනාද පෙළෙන්නේ වැඩිපුර කාර් දෙකක් තියෙන කෙනාද? එහෙනම් පින්වතුනි මේ පෙළීමේ නිදහස් වෙන්න කියලා ගොඩ ගහ ගන්නකොට මොකද වෙන්නේ? ගොඩ ගහ ගන්න මොකද වෙන්නේ? තව තවත් පෙළෙනව නේද? එහෙනම් මහා උත්තමයෙක් ඉන්නවා තුන් චීවරයයි පාත්‍රයයි දරාගෙන රුක්ස මූලයක් යට භාවනා කර. ඒ කිනා පෙළෙන්නේ කරුණ තුනක් නිසා විතරයි නේද? පාත්‍රය නිසා පොඩ්ඩක් පෙළේ, චීවරය නිසා පොඩ්ඩක් පෙළේ, පණ නිසා පොඩ්ඩක් පෙළේ. ජීවිත ආසාව ජීවිතේ වවත්තන්න එපා. අරිහතුන් වහන්සේට නම් ඒකත් නැහැ. එහෙනම් මහා මන්දිරයක වාහන 3-4ක් තියාගෙන, බිරිඳක් දරුවෝ 5-6 දෙනෙක් තියාගෙන, දැසි දස්සෝ තියාගෙන, විවිධාකාරයේ උපකරණ ඒ ඇතුලේ තියාගෙන ජීවත් වෙන කෙනෙක් මොහොතක් මොහොතක් නැර හැම එකක් නිසා පෙළෙන්නේ නැද්ද? එහෙනම් ඕකටද පිංගුතුනේ සැපේ කියන්නේ? දැන් ඔබට තේරෙන්නේ නැද්ද මහා දුක් ගොන්නක ඔබ ජීවත් වෙන්නේ කියලා? ඔන්න එක දුකක් ඔබ දැකගත්තා. ඔය දුක ඔබ හරියාකාරව දැකගත්තා නම් දැන් මට කියන්න මේ සතරේ ඔබට සැරිසරන්න ඕනද තවදුරටත්? අල්ල ගන්න හැම එකක් නිසාම මහා දුකක් නම් ගේන්නේ. මේක සැරිසරන්න ඕනද තවදුරටත්? ඔය දැක්කේ දුකෙන් තුනෙන් එකක්නේ. දැන් හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා පොඩ්ඩක් තේරුම් ගන්න. ඔය දුකට හේතුවක් පොඩ්ඩක් බලන්න. ඔය කියපු දුකට කියනවා පිංගුතුනි දුක්ඛ දුක්ඛය කියලා. යමක් ගොඩනගා ගත්තහම ඒ ගොඩනගාගත් එක නිසා හටගන්න දුක දුක්ඛ දුක්ඛය. එහෙනම් දුකක් ගොඩනගා ගන්නවා, ඒ ගොඩනගාගත් දුක නිසා හටගන්න දුකට දුක්ඛ දුක්ඛය කියලා කියනවා. දැන් ෆෝන් එකක් නැති කෙනෙක් ෆෝන් එකක් නැතිවම නිසා දුක් වෙලා අමාරුවෙන් ෆෝන් එකක් ගන්නවා. දැන් ෆෝන් එකක් ගත්ත වෙලාව ඉඳලා මොකද්ද වෙන්නේ ඊළඟට? ඔන්න ඔය දුක උදා වෙනවා. ඔන්න ඔකට කිව්ව දුක්ඛ දුක්ඛය කියලා. බේරිලා ඉන්න පුළුවන්ද? බෑ. හැබැයි මේකට හේතුව හොයන බලන්න. දැන් ඔබගේ දරුවා හේතුන්ගෙන් නේද හැදිලා තියෙන්නේ? ඔබගේ වසඟේ පවතින්නේ නෑ නේද? අවිනිශ්චිතයි නේද? ඒක නිසා ඔබව පෙළෙනවා නේද? අපි බලමු. පංගසන්දුරේ ඉන්නවා ක්‍රිෂ්ණසාමි. ක්‍රිෂ්ණසාමිගේ දරුවා හේතුන්ගෙන්ද හැදිලා තියෙන්නේ නැද්ද? ඔබ වසඟේ පවතිනවද නැද්ද? නැහැ. අවිනිශ්චිතයිද නැද්ද? ඔබ පෙළෙනවද? නැහැ. එහෙනම් මේ පෙළෙන්න මේ පෙළීම ගැන මහා දුකට හේතුව මොකක්ද? දැන් ඔබගේ දරුව නිසා ඔබ පෙළෙනවා. අර ටිකමයි තිබුණේ. ක්‍රිෂ්ණසාමිගේ දරුවටත් තිබුණේ ඒ ටිකමයි. හැබැයි ක්‍රිස්තු සාමිගේ දරුවා නිසා ඔබ පිළින්නේ ඔබ පිළින්නේ ඔබගේ දරුවා නිසා. එහෙනම් දැන් මේ කියපු දුක්ඛ දුක්ඛයට හේතුව මොකද්ද? මම මගේ නේද? මම මගේ කිවි මොකද්ද? තණ්හාව නේද? අර දරුවට තණ්හා වෙලා මම මගේ කියාගත්තේ නැහැ. හැබැයි මේ දරුවට තණ්හා වෙලා මම මගේ කියාගත්තා නේද? එහෙනම් දැන් දුකට හේතුව ඔබට තේින්න තියෙනව නේද? මොකද්ද පිටින් දුකට හේතුව? දැන් ඔය බුදුහාමුදුරුවෝ කියපින්දද ඔබ දන්නේ? මෙතන කල්නම් බුදුහාමුදුරුවෝ කියපින්ද දන්නවා මේ දුකට හේතුව තණ්හාව, දුකට හේතුව තණ්හාව කියලා. දැන් ඔබට අස්පනා පිට පේන්න නැද්ද තමන්ගේ මේ දුකට හේතුව මොකද්ද කියලා? අපි අනිත් දුක් දෙකත් අවබෝධ කරගන්න බලමු. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය වැටහුණා වෙනවනේ. අනික් දුක් දෙකත් අවබෝධ කරගමු. පින්වදිනී ඔබ යම් දෙයකට ආසාවෙන් ඇලුනහම මොකක් හරි දෙයකට ආසාවෙන් ඇලුනා කියලා කියන්නේ හේතුන්ගෙන් හැදිච්ච දෙයකට නේද ඔය ආසාව වෙලා තියෙන්නේ. දැන් මේ ආසාවෙන් ඇලිච්ච එක විනාශයට පරිණාමය වෙනවට කැමතිද? විනාශයට පරිණාමය වෙනවට කැමතිද ඔබ? කැමතිද? නැහැ. විනාශයට පරිණාමය වුණොත් ඔබ ආසාවෙන් දුක හිතෙනවද නැද්ද? දැන් ඔබගේ දරුවා ඔබ ආසාවෙන් ඉන්න කෙනෙක් නේද? ඔය දරුවා විනාශයට පරිණාමය වෙනවට ඔබ කැමතිද? නැහැ. එහෙනම් ඔය දරුවා විනාශයට පරිණාමය වෙනවට ඔබ කැමති නැත්නම් ඔය දරුවාව ඒ විදිහට තියාගෙන ඉන්න නම් මොකද ඔබ කරන්න ඕන? පින්වදින හේතුන්ගෙන් හටගත්ත ඵලය ඒ විදිහට පවත්වාගෙන යන්න නම් මොනවද දෙන්න ඕනේ? මොනවද සපයන්න ඕනේ? හේතු සපයන්න ඕනේ. එහෙනම් හේතු සපේන තාක්කල් අර ඵලය ඔබ කැමති විදිහට තියාගත්ත හැකි නේද? එහෙනම් හේතු සපේන එක නතර වෙච්ච එක මම මොකද වෙන්නේ? විනාශයට පරිණාමය වෙනවා නේද? දැන් විනාශයට පරිණාමය වෙනවා දරන්න පුළුවන්ද ඔබට? බැහැ. එහෙනම් විනාශයට පරිණාම වෙන එක දරන්න බැරි නම් ඒ මහා දරුණු දුකෙන් මිදෙන්න ඔබ මොකද හැමතිස්සෙම කරන්න ඕනේ? සංකාර කර කර සංකාර කර කර මක් කරන්න ඕනේද? හේතු සපයන්න ඕනේ නේද? එහෙනම් සංකාර කර කර සංකාර කර කර හේතු සපයන්න ඕනේ. ඒ හේතු සපයන එක නතර කළොත් මොකද වෙන්නේ? විපරිණාමයට ගිහිල්ලා දුක් වෙනවා. පින්වදින යමක් තියාගෙන ඉන්න සංකාර කරන එක දුකක් නෙමෙයිද? යමක් තියාගෙන ඉන්න සංකාර කරන එක දුකක් නෙමෙයිද? ඔය දරුවෙක් හදාගෙන ඒක වෙනුවෙන් නෙමෙයිද ඔය උදේ ඉඳන් රෑ වෙනකන් නැහින්නේ? ඔය මොනවද ඒ කරන්නේ? උදේ ඉඳන් රෑ වෙනකන් සංකාර වඩන එක නේද කරන්නේ? සංකාර කර කර සංකාර කර කර අර වස්තුව තියාගෙන ඉන්න හදනවා තමන් කැමති විදිහට. සංකාර කරන එක නැවතුත් මොකද වෙන්නේ? සංකාර කරන එක නැවතුත් මොකද වෙන්නේ? විපරිණාමයට ගිහිල්ලා මහ දරුණු දුකක් ගේනවා නේද? දැන් ඉතින් ගැලවෙන්න පුළුවන්ද? උදාහරණයකට ගමුකෝ. අම්මා ජීවතුන් අතර ඉන්නවා දකින්න කැමති කෙනෙක් ඉන්නවා. දැන් එහෙනම් මෙයාගේ මේ ඵලය මොකද්ද මේ වෙලාවේ? අම්මාගේ ජීවිතේ ඔය ඵලයේ හැදිලා තියෙන මොනවැන්ද? හේතුන්. හේතු තියෙනකම් විතරයි නේද ඔය ඵලයේ තියෙන්නේ? හේතු නැති වුණොත් මොකද වෙන්නේ? ඵලයේ නිරුද්ධා වෙනව නේද? දැන් අම්මාගේ අම්මා ජීවතුන් අතර ඉන්නවා කියන ඵලයේ නිරුද්ධා වෙනව දකින්න කැමතිද මේ ළමයා? මහ දුකක් නේද ඒක? ඔළුව අත බදාගෙන පෙට්ටි බදාගෙන අඬන්න වෙනව නේද එතකොට? එහෙනම් මේ මහා දුක්ගින්නක් නේද මේ දරුවන්ට උදා වෙන්නේ? මේ අම්මා ජීවතුන් අතර ඉන්නවා කියන ඵලය විනාශයට පරිණාමය වුණා. එහෙනම් දැන් මට කියන්න, මේ අම්මව ජීවතුන් අතර තියාගෙන ඉන්න නම් මේ දරුවා සියලු හේතු මේකට සපයන්න ඕනේද නැද්ද? ඔන්න දොස්තර මහත්තයා කියනවා අම්මට හොඳට ඕම දියවැඩි ආවලු. උදේටත් ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ, දවල්ටත් ගහන්න ඕනේ, රෑටත් ගහන්න ඕනේ, ඉස්පිරිතාලට අරන් ඇවිල්ලා ඉන්ජෙක්ෂන් ගහන ඵලයන් කියලා. දැන් මොකද වෙන්නේ? මේ ළමයාට සිද්ධ වෙනව නේද පින්වදිනේ? උදේ පාන්දර අම්මා වරගෙන ඉස්පිරිතාලෙට යන්න, දවල්ට යන්න, රැට යන්න, දැන් ඔය සැපයත් විඳින්න. ඔය සංකාර කර කර විඳින්න සැපයත්. මහ දුකක් නේද? මේක මහ දුකයි කියලා මේ ළමයා ඔක අතහැරියොත් මොකද වෙන්නේ? මේක මහ දුකක් කියලා අතහැරියොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඉන්ජෙක්ෂන් නොගා හිටියොත් මොකද වෙන්නේ? විපරිණාමයට කියලා පිටි බදාගෙන නඩන්න වෙනව නේද? එහෙනම් දැන් ඔබට පේනවාද මේකදනි තණ්හා වුණා නම් යම් දෙයකට පොඩි වලිගය අල්ලගත්තා වගේ කියලා? යමකට තණ්හා වුණා නම් පොඩි වලිගය අල්ලගත්තා වගේ කියලා පේන්නේ නැද්ද? ඒ විදිහට තියාගෙන ඉන්න නම් සංකාර දුක කරන්න ඕනේ. සංකාර දුක ගලේ නැත්තම් මොකද වෙන්නේ? විපරිණාම දුකෙන් පෙළෙන්න ඕනේ. ඔය අතරතුර දුක්ඛ දුක්ඛයෙන් පෙළෙන්න ඕනේ. ආ දැන් මට කියන්න කියනවා හරි සැපෙන්න ඔය ඉන්නේ කියලා. ඔය දුක තේරුම් ගත්තා නම් පින්වලින් මෙලෝ මෝඩේ තමයි මේ සසරය. නැත්තම් නම් කවර කවදාවත් පින්වලින් මේ සංසාරය යන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. ඔබ යමකට ඇලුනා කියන්නේ මොකද්ද? කොටි වලින් යන්න ගත්තා. දැන් සංකාර කරන්න ඕනේ. මේක ඒ විදිහට තියාගන්න. නැති වුණොත් මොකද වෙන්නේ? විපරිණාමයට යාම නිසා ආය දුකයි. එහෙනම් දුක ඔය ඔය ඔය අතර කාලය තුල අවිනිශ්චිත කම නිසා, තමන් වර්ගයේ පවතින නැති කම නිසා මොකද වෙන්නේ? ආය දුක හට ගන්නවා. එහෙනම් ඔය දුක් තුන පිළිපෙලි ඉන්නව හැරෙන්න පින්වදෙනි මේ සංසාරේ අද මේ වෙනකන් ඔබ ආපු ගමනේ. කොහෙද ඔබ සැපයක් කියලා දෙයක් තියෙන්නේ? ඔබ හැම මොහොතක්ම කරන්නේ පින්වතුනි සංකාර කර කර සංකාර කර කර මේ දේවල් පවත්වාගෙන යනවා. මොකද හේතුව? විපරිණාමයට ගියොත් තියෙන දුක නිසා. ඔය කය අද ඔය විදිහටම පවත්වාගෙන යන්නේ ඇයි? මේ ජීවිතේට ආසාව නිසා මේ ජීවිතේට අවශ්‍ය දේවල් සංකාර කර කර සංකාර කර කර ඉන්නව නේද? ඔය සංකාර කරන එක සැපයක්ද? හුස්ම අදිනවා, හූ ගාලා ඉහෙලට පාල දානවා, ආයුෂය අදිනවා, කන්න බොන්න ටික දෙනවා, ඇඳුම් ආයත්තන් ටික දෙනවා, රස්සාවක් කරනවා, ඒව ටික හොයාගන්න. ඔය ඔක්කොම කරන්නේ මොකටද? ජීවත් වෙන්න නේද? එහෙනම් ජීවත් වීම කියන එක උපාදාන කරගත්තා. ජීවත් වීම කියන එකට තණ්හා ඇති වුණා නම් පින්වතුනි ඒක එලෙස පවත්වාගෙන යන අප්‍රමාණ දුකක් විඳින්න ඕනේ. ඔය දුක විඳින එක නතර කළොත් එහෙනම් මොකද වෙන්නේ? විනාශයට පරිණාමය නිසා ඊට වඩා දුකක් විඳින්න වෙනවා. ඔය අතර කාලයේදී මොකද වෙන්නේ? මේ අවිනිශ්චිත කම නිසා ආයි පෙළෙන්න පටන් ගන්නවා. එහෙනම් යමකට තණ්හා ඇති වුණා නම් පින්වතුනි දුක් තුනකින් ඔබ පෙළෙන බව ඔබට තේරෙන්නේ නැද්ද දැන්? දම්මල කියන්නේ දිව්‍ය ලෝකෙට ගියත් ওই ටික නෙමෙයිද? දිව්‍ය ලෝකෙට ගියත් ওই දුක් තුනේ නිදහස් වෙන්න පුළුවන්ද ඔබට? බ්‍රහ්ම ලෝකෙට ගියත් ওই දුක් තුනේ නිදහස් වෙන්න පුළුවන්ද ඔබට? එහෙනම් පින්වදිනේ දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා මේ දුක මත මේ ලෝකේ පිහිටලා තියෙනවා කියලා තථාගතයන් වහන්සේ කියපු වචනේ එකම බිඳුවක්වත් වැරදක් තියෙනවද? ආයි කොහේ ගියත් පින්වදිනේ ඔය දුක් තුනෙන් ඔබට නිදහස් වෙන්න හම් වෙන්නේ නැහැ. නිදහස් වෙන නම් තියෙන එකම ක්‍රමය තමයි ඔය දුකට හේතුව හොයාගන්න. එහෙනම් දැන් මට කියන්න දුක්ඛ ආර්ය සත්‍ය ඔබට වැටහුණාද? ඔය දුක් තුන මනාවට ඔබට වැටහුණාද? කතා කරන්න. ඔය දුක් තුනක් තියෙන බව ඔය දුක් තුන මනාවට ඔබට වැටහුණාද? එහෙනම් ආයි ඔය දුක්ඛ දුක්ඛය කියන එක බුදුහාමුදුරුවෝ කියපු නිසාද වැටහුනේ? නැත්නම් ඔබට ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරෙනවද දැන් මේ දුක්ඛ දුක්ඛය කියලා එකක් ලෝකේ තියෙනවා කියලා? එහෙම වුණා නම් තමයි පිටුදේ අද මේ වහපු එක ඔබට සාර්ථක. නැත්නම් ඊළඟ එකේ ආයි අහන්න. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. දුක්ඛ දුක්ඛය ඔබට මනාකොට වැටහෙන්න ඕනේ. පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී කියන තැනට එන්න ඕනේ. හොඳට වටහා ගන්න ඕනේ මේක. එහෙනම් දුක්ඛ දුක්ඛේ වැටුණා නම්, විපරිණාම දුක්ඛේ වැටුණා නම්, සංඛාර දුක්ඛේ ඔබට හරියාකාරව වැටුණා නම්, ඔන්න පින්වතුනි ඔබ දුක්ඛ ආර්ය සත්‍ය දැකගත්ත කෙනෙක්. ඉදං දුක්ඛං අරිය සත්‍යං ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී කියන පෙර නොයසු විරු ධර්මයන්ගේ දහම් මැස පහළ වෙනවා ඔබතුල. මේ දුක්ඛ ආර්ය සත්‍යයි කියා. දැන් ඔබට තේරෙන්න ඕනේ දුකයි දුක්ඛ ආර්ය සත්‍යයි කියන සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක් කියලා. දුක කිව්වේ විඳින එක. ඔය දාඩියෙන් පෙනිපෙනි ඉන්නේ ඔය දුක විඳිනෝ. හැබැයි ඊට වඩා එහා ගිය එකක් තමයි ඔය අවබෝධ කරපු දුක. ඕකෙන් නිදහස් වෙන්න බෑ. දාඩියෙන් පෙලෙන එක නම් ෆෑන් එකක් දැම්මම නිදහස් වෙන්නේ නැහැ. හැබැයි අර ගියපු දුක් තුනෙන් නිදහස් වෙන්න පුළුවන්ද? පිටුදෙලි තණ්හාවෙන් නිදහස් වෙනකම් බෑ. අන්න ඒකයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා දැක ගන්න. එහෙනම් දැන් මට කියන්න පිටුදෙලි ඔය දුක් තුනටම හේතුව මොකක්ද? ඔය දුක් තුනටම හේතුව මොකද්ද? දැන් ඔබ ඒක දන්නේ බුදුහාඳුරෝ කියපු හින්දාද? ගුරුවරයා කියපු හින්දාද? ත්‍රිපිටකයේ එන හින්දාද? තර්කයට ගැළපෙන හින්දාද? ගුරු පරම්පරාවෙන් එන හින්දාද? නෑ. ඔබට ප්‍රත්‍යක්ෂව වැටහිච්ච නිසා. එහෙනම් පින්වතුනි ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී කියන තැනට ඔබපත් වෙලා ඉන්නේ. මේක හරියට තේරුණා නම් මන් දන්නේ අපිට තේරුණාද නැද්ද කියලා. ප්‍රශ්නයක් නෑ. තේරුම් නැත්නම් ඊළඟකේදී හරි අහගන්න. මේක තමයි කරන්න දෙන්නේ. කොහොමද? ඔය කුණු සතර පාය නිදාතෙන්න සෝතාපන්න වෙන්නම ඕනේ. ඒ උදෙසා දෙතන ධර්මය අහන්න පුළුවන් නම්. Tamanට ඇති වුණා නම් මේ ලෝකේ නම් මහ පුදුම අසාරයි මම මේකෙන් නිදාස වෙන්න ඕනේ කියලා දෘෂ්ටියකට පත් වුණා නම් ඔබ සෝතාපන්නයි තමයි. නැතුව මේ රැස් ධාරාවක් යන්න ඕනේ නැහැ සෝතාපන්න වෙන්න. බිම් බලාගෙන යන එක සෝතාපන්නකම නෙමෙයි, ඒක ගොළුවේ සංකාර. එහෙම රඟපාන්න ඕනේ ගැතියක් නැහැ මෙතන. හොඳ ආකාර තේරුම් ගන්න. ධර්ම අවබෝධයකටපත් උනා. මේ ලෝකේ හරි සාරයි කියලා මුලා දෘෂ්ටිගත වෙලා ඉඳලා යථාර්ථය අවබෝධ කරගෙන දුක්ඛ දුක්ඛේ දැකලා විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ දැකලා මේ ලෝකේ නම් කිසිම කමකට නැති ලෝකයක්. ඇලුනොත් මහ දුකයි. මේකෙන් මම නිදහස් වෙන්න ඕනේ. අවිද්‍යාව දෘෂ්ණාතිකෙන් මේ ගොඩ නැගෙන මේ භව ගමන මට එපා කියලා දෘෂ්ටිගත වුණා නම් අන්නේ දෘෂ්ටියට කියනවා සම්මාදිට්ඨිය කියලා. ඉතින් සම්මාදිට්ඨිය ඇති වෙන්නේ සෝතාපන්නයට. ඒකයි මේ එක මගකින් ඔබ වරයන්නේ. සෝතාපන්න වෙන දහම් ක්‍රම තියෙන ඕනේ තරම්. මේ පස්වක මහණුන්ට දැනෙච්ච විදිය මේ කියන්නේ. තව ඕනම් විසි ආකාර සත්කාය දිට්ඨිය දුරු වෙන ධර්මයේ දසන්න පුළුවන්. මේක හරියට තේරුම් ගත්ත නම් බින්දුතේ හරිම ලේසි ක්‍රමයක් මේක අවබෝධ කරගන්න. විසි ආකාර සත්කාය දිට්ඨියක් තියෙනවා. ඒක දුරු වෙනවා මේක කරද්දී. ලෝකය කියලා කිව්වම ඔක්කොමයි තියෝ ඔබට. ඒක එකින් එක විග්‍රහ කරනවට වඩා ලේසි දුක්ඛාර සත්‍ය අවබෝධ කරගන්න. මොකද දුක්ඛාර සත්‍ය අවබෝධ වෙච්ච ගමන් දුක්ඛ සමුදය තේරෙනවා නේද? එහෙනම් මොකද්ද දුක්ඛ සමුදය තියෙන්නේ? මේ දුක උදා වෙන්නේ ඇයි? තණ්හාව නිසා. එහෙනම් මට දැන් කියන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? තණ්හාව නිරුද්ධ කරන්න. එහෙනම් දැන් දුක්ඛ නිරෝධය තණ්හාව නිරෝධය කියලා දන්නේ ඔබ බුදුහාමුදුරුවෝ කියපු හින්දාද? ත්‍රිපිටකයේ එන හින්දාද? නෑ. ඔබට වැටහුණා දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. එහෙනම් මේ තණ්හාව නිරෝධ කරන්න ඕනේ. යෝතස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාකෝ පටිවිසග්ගෝ මුත්‍ති අනාලයෝ කියන තැනට වැටුණා ඔබ. එහෙනම් මේ තණ්හාවන්ගේ ඉදිරි නැතුව ශේෂ නැතුව නිරුද්ධ කරන්න පුළුවන් නම් මෙන්න මේකයි දුක්ඛ නිරෝධය කියලා ඔබට වැටහිලා ගියා. එහෙනම් ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං මේ විග්ගවේ පුබ්බේ අනුසුදේසු ධම්මේසු චක්ඛුං උදපාදී කියන තැනට ඔබ වැටුණා. එහෙනම් ඊළඟට වැටහිලා යනවා මේක කොහොමද මම කරගන්නේ? මේක මම කොහොමද කරගන්නේ කියලා දැන් යනකොට පිංගුදින මේ සා මහා දුක්ඛ කන්දේකින් පෙළෙනවනම් මේ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගොඩනැගෙන මේ භව ගමන මට එපා කියන දෘෂ්ටියටපත් වෙනවා මේ පුද්ගලයා. ආන්නේ දෘෂ්ටියටපත් වීම තුළ මේ පුද්ගලයා ඩකින් පටන් ගන්නවා මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව හේවත් ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණීම. අන්නේ මොහොතේ පිංගුතුනි ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණීම කියන එක සිද්ධ වෙන්නේ. සෝතේට ආපන්න වුණා. සෝත කියලා කියන ආර්ය අෂ්ටාංග මාර්ගයට. එහෙනම් යමෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණුණා නම් අන්නේ කෙනා සෝතාපන්නයි. ඔන්න එහෙනම් හතරවෙනි එකක් දැකගත්තා. ඉදන් දුක නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යන්ති මේ වික්කමේ පුබ්බේ අනුසුදේස ධම්මේසු චක්කු මුදපාදී කියලා ධම්මසත් පහල වුණා. එහෙනම් ඔන්න ඔය කරුණු හතර මනාවකට වැටුණා නම් පින්විතනි මේ පුද්ගලයා සෝතාපන්නයි. දැන් මෙයාගේ තිබිච්ච මේිට කලින් තිබිච්ච දෘෂ්ටිය තමයි මේ ලෝකේ හරි සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය. හැබැයි මේ දුක්ඛාරේ සත්‍ය මනාවකට දැකගත්තට පස්සේ කේ කාටවත් කියන්න බුණාද මේ ලෝකේ හරි සාරයි කියලා? නෑ. තණ්හාව තියෙනකම් මහා දුක්ඛ කන්දේකින් පෙළෙනවා. එහෙනම් මේ දුක්ඛ කන්දේකින් පෙළෙනවා නම් මේ වස්තු එකක්වත් සාරයිද? නෑ. එහෙනම් මෙච්චර කල් දිවිචර සත්කාය කියන දෘෂ්ටිය නැති වෙලා ගියා. කාය සත් කියලා හිතාගෙන දෘෂ්ටිය නැති වෙලා ගිහිල්ලා මේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් යන මේ භව ගමන මට එපා කියන දෘෂ්ටියට ආවා. සම්මා දිට්ඨියට පත් වුණා. සත්කාය දිට්ඨිය දුරු වෙලා සම්මාය දිට්ඨියට පත් වුණා. ඔන්න ඔය ටික මනාවට තේරුම් ගන්න පුළුවන් නම් සිංහදෙනි සෝතාපන්න ඵලය කියන්නේ ඔන්න ඕක. පදනේ පරිසමාප්තාර්ථින් ඔබ සම්මා දිට්ඨියට පත් වෙලා නම් ඉන්නේ. ඒක වෙන්න නම් අර හේතු කාරණා ටික සැකසීලා ඉන්න ඕනේ. නිකන් ඉන්න බෑ. මේක කියන්න කලින් ඔබතුල දිවිච්ච දෙයයි දැන් තියෙන දෙය අතර ලොකු වෙනසක් හැදෙන්න ඕනේ. මේක අවබෝධ වුණා නම් සිංහදෙනි හෙට ඉඳලා ඔබ ලෝකේ ගොඩ ගහන්න හදන්නේ නෑ නිවන් දකින්න හදනවා මිසක්. ගොඩ ගන්න හැම දෙයක් නිසාම Tamanට ගිනි ගේන බව දැක්කද? ආයි හිත ඉඳලා ගොඩ ගන්න හදන්නේ නැහැ. තියෙන ගොඩ අඩු කර ගන්න හදනවා මිසක්. ඉතින් තියෙන ගොඩ අඩු කර ගන්න වැඩ කරනවා මිසක් ආයි ගොඩ ගහ ගන්න වැඩ කරගන්න එපා. ඉතින් මම එපා කියවට හරියන්නේ නැහැ. ඔබට තේරිලා ඔබ නවත්තන්න. බුදුදහම තුල කිසි දෙයක් එපා කියන සංකල්පේ නැහැ. බුදුදහම තුල තියෙන්නේ ධර්මයේ දුන්නා. ධර්මයේ ගත්ත කෙනා ගලව ගන්න. එනම් මේ දින රාග ද්වේෂ මෝහ ගැළවිලා යන නම් තිඟුදේ නිතර නිතර ධර්මයේ අසුරු කරා. නිතර නිතර ධර්මයේ ශ්‍රවණය කරන්න එතකොට ඔය තීනේම ගැළවි යනවා. භාවනාව විතරක් නෙමෙයි ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් තරම්. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවට නීවරණ ධර්ම පහම එකලෙස යටපත් වෙන්නේ. සප්ත සම්පොජ්ජංගයන් එකලෙස වැඩෙන්න පටන් ගන්නවා කියන්නේ. එනම් භාවනාවෙන් පහගිරීම යටතේ තියෙන සප්ත සම්පොජ්ජංගයන් වැඩි වීමනි. එනම් බණහනකොට වැඩෙන්නේ නැද්ද ඒක? වැඩෙනවා. මොකද යෝනිසෝ මානසිකාර කරන හරි ලේසි පිංගුදිනි බණහන වෙලාව. බණ කියන වෙලාව. ඒකනේ මාත් බණ කියන්නේ. මම බණ කියන්නේ ඔබට නිවන් දකින්න විතරද? නෑ. එච්චර පරාර්ථකාමි නෑ මං. මං හරිම ආත්ම අර්ථකාමීෙක්. මගේ හිත සෝපිරස කටයුතු කරන්න මං හරි කැමතියි. ඊට පස්සේ පුළුවන් මට පරාර්ථකාමී වෙන්න. මගේ නිවන සරස් වුණාට පස්සේ පැය 24ම ඔබට දෙන්න. එහෙම නැත්නම් ඔය පැය 3කට වඩා නම් දෙන්නේ නැහැ දවසකට. ඇයි මට ගොපල්ලෙක් වෙන්න පුළුවන්ද? අනුන්ගේ හරක් නාවනාවේ ඉන්නේ. ඈ මගේ හරගවනාගෙන ගිරි ටික දවා ගන්නනේ මම. ඉතින් බුදුහාඳුරන්ගේ වචන වලින් ගෝපල්ලගේ නම අහන්න මම කැමති නෑ. මගේ සාස්තුරුන් වහන්සේ මට තුච්චියා කියලා බැන්නොත් එහෙම අර පොඩිල හාඳුරන්ට බැන්නේ. පොඩිල හාඳුරු කිව්වනේ ස්වාමීනි මම කවදාද බුදුහාඳුරන්ගේ කාලෙත් උන්වහන්සේගේ ශාසනය පැවිදිලා දහම් දෙසුවා රහතන් වහන්සේලා බිහි කළා. කොණාගමන බුදුහාඳුරන්ගේ කාලෙත් එහෙම කළා. කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලෙත් එහෙම කළා. ඔබ වහන්සේගේ ශාසනයත් අද මම පැවිදි වෙලා දහස් ගණනින් රහතන් වහන්සේලා විහි කරනවා. දැන් මේ බලාපොරොත්තුනේ හොඳ මොකක් අහන්න? ඈ හොඳක් අහන්න කියලා තමයි හිතාගත්තේ. දැන් බුදුහාඳුරන් මට හොඳට ආශිර්වාද කරයි මේකට කියලා. බුදුහාඳුරන් සද්ද නැතුව හිටියා. ඉඳලා පොටිල හාඳුරට ඇහිල්ලා යන්න හදනකොට හේ තුච්ච පොටිල යනවද? ගැස්සිලා ගියා. අහන්න ගියේ හොඳ තුච්ච වාදයෙන් අහගත්තා. අනේ ස්වාමීනි ඔබ වහන්සේයි මට එහෙම කියන්නේ. බුදුවරු තුන්වක්ම පහු කරගෙන ඇවිදilla. උඹ උඹගේ වැඩේ කරගත්තේ නැහැ. දැන් මේ හතරවෙනි බුදුවරයාත් පහු කරන්න දුබහ ගන්න. එහෙනම් පිංගදෙනි මගේ ශාස්ත්‍රඥ වහන්සේ මට කිව්වොත් එහෙම තුච්චය කියලා. ඒක නම් දරා ගන්න බෑ. ඒක නිසා මම ඒකට නම් කැමති නැහැ කොහොමදවත්. එහෙනම් මගේ වැඩේ තමයි මට අංක 1. මම නිවන් දකින්න ඕනේ. ඔබ නිවන් දැක්කත් නැතත්. හැම කෙනෙකුටම හිතෙන්න ඕනේ ඔන්න ඔයදී. ඒකයි මං කියන්නේ මං ගොපල්ලෙක් වෙන්නේ නැහැ පිංගදෙනි කවදාවත්. ගොපල්ල කියන්නේ අනුන්ගේ හරක් නාවනාව යන එකෙක් විතරයි. ඒකට කවදාවත් කිරි ටිකක් දවා ගන්න අහු වෙන්නේ නැහැ. අනුන්ගේ හරක් නාවනවා විතරයි ඒක කරන්නේ. අනුන්ගේ හරක්ට කවනවා අනුන්ගේ හරක්ට පොවනවා. එහෙම නැහැ එන්නේ මේ දඩ වැඩිපුර ඉන්නේ. තමන් බණ ටිකක් දැනගෙන අනුන්ට බණ කිය කියන එක නෙමෙයිද කරන්නේ? තමන්ගේ නිවන සාර්ථක කරගන්න වැඩ පිළිවෙලක නැහැ නේද ගොඩක් අය? ඉතින් බුදුහාමුදුරුවෝ ගොපළු නාමයෙන් තමයි ආමන්ත්‍රණය කළ තියෙන්නේ. ඉතින් මට ඒ නාමය ගන්න බෑ. ඒක නිසා පිංගුදිනේ මම මගේ වැඩේ කරගන්නවා. ඔබ ඔබගේ වැඩේ කරගන්න. පුළුවන් තරම් ධර්මයේ අහන්න. ධර්මයේ අහහාර කියපු විදිහට ධර්මයේ අහන නිකන් ඇහෙන්නම් වාලේ අහන්න යන්න එපා. කියපු විදිහට ධර්මයේ අහන්න අහන්න අහන්න පිංගුදිනේ ඔබට වැටහිලා එයි. අද ඔබට දුක්ඛාර සත්‍ය තේරුණා නම් මේ තේරිච්ච දේ තව තව මෙනෙහි කරන්න. සමහර වෙලාවට ඔබට 100%ක් මේක තේරෙන්නේ නැතුව ඇති. හැබැයි ඔබ මේක මෙනෙහි කරගෙන ගිහිල්ලා ඊළඟ ධර්මදේශනාවේදී ආයි මේ වගේ දෙයක් අහද්දි මොකද වෙන්නේ? ඔය පටිගත කරපු දෙයක් හරි නැවත අහද්දි මොකද වෙන්නේ? සංකාර ට්‍රැක් එකකට වැටෙනවා. සෝදාපන්න ඵලෙ පිටනවා. මෙතන පිටිපු අයත් ඇති. මනස සිහියෙන් යුක්තව ශ්‍රවණය කළා නම්. හැබැයි ඉතින් අල්ලපු මේ වන් දැක්ක සමහර අය ඉතින් පොඩ්ඩක් එහාට කියලාත් එක්ක කතා කරන මේවා කියලා දෙන්නේ. එහෙමත් අහනවා. භක්තියේ දෙන්නේ. එහෙමත් අහන්න. එතකොට කැඩෙනවා මේක. සෝතාපන්න ඵලයක් සකස් දෙන්නේ නැහැ එතකොට. අපරාධී තියෙන. යෝනි ඉස මන ඉසිකාර කරන්න කියලා කිව්වනේ. මෙතන මේ අපි මහත්ෙක් එහාට ගියා මෙහාට ගියා. එතකොට මොකද? දැන් නන් ලකුණු කරනවා. කවුද මේ? මොකටද මේ යන්නේ? මොකද්ද යඳන් ඉන්නේ? මොන වගේ රස්සාවද කරන්නේ? ඔය ඔක්කොම හොය හොය බලනවා. මට පේනවනේ ඉතින් ඇස් ඔක්කොම මෙහෙට යනවා මේට යනවා මේන් බල්ලෝ යෝනිස මනසිකාර කරනවද ඔය දෝෂ සහිතයි බණහන ක්‍රමේ දෝෂ සහිත නිසා තමයි මාර්ගඵල ලැබෙන්නේ නැත්තේ එහෙනම් යමේ පින්වදේ ඔය දෝෂ සහිත ස්වභාවයට යන්නේ නැතුව යෝනිස මනසිකාර කර නම් ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඒක නාසවතා පන්න වෙනවා එහෙනම් දැන් සෝතාපන්න මාර්ගයේ ප්‍රශ්නයක්ද තියෙන්නේ? නෑ නෑ ඔබගේ ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඊළඟ වතාවේ අදමතන. එහෙම කරපුව අය ඇද්ද ඉතින්. ඒ අයට මේක ලැබෙන්නේ නෑ. ඒකයි මම කියන්නේ. අපරාධේ. හේතු වාසනාවක් නැතුව ඉඳාම. ඊළඟ වතාවේ පිංගුදිනේ යෝනි ඉස මනසිකාර කරන්න මෙතන ඉඳගෙන. යෝනිසෝ මනසිකාරයේ මේදෙන්නේ. ආයි වෙන අරමුණු ගන්න යන්න එපා හිතට. කියන එක හොඳට මෙනෙහි කර කර යන්න. කියන වෙලාවේදී කරුණෙන් කරුණ අරගෙන ජීවිතේට දදා පිඟුදල අර මුදුන කඩන්න. ඒකයි කරන්න ඕන. ඔය විදිහට ඊළඟට අහන්න ඔය විදිහට. සීඩී එකක් හරි කමන්නේ දාගෙන අහන්න. එතකොට මේක මුදුන කඩල යනවා වෙලාව. සෝතාපන්නයි. ඉතින් මෙතන එහෙම අහගෙන ඉඳපයි හිටියා. ඒ අයට මේක මනාකොට තේරුණා නම් පිටින් මේ වෙනකොට වැඩිලා යන්නෝනේ මම මොකද්ද අල්ලන්නේ අල්ලන දේ නිසා මහ දුකයි කියලා. මොකද්ද ඇල්ලුවේ ඒක නිසා දුකයි. ඇල්ලුවොත් දුකයි එච්චරයි. ඒකයි කියන්නේ සියල්ල දුකයි කියලා. සියල්ල දුකයි. කොහොමද සියල්ල? සිය කියන්නේ තමන් නේද? තමන්ගේ අල්ල. ඇල්ලුවේ මොකක්ද ඇල්ලුවේ? අල්ලපු දේ නිසා දුකයි. අල්ලන්න නැති ධර්මයට මොකද වෙන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ තමන් හිතේ කරදරයක් නැහැ. ඇල්ලුව නම් මොකද වෙන්නේ? ඔය දුක් තුනෙන් පෙලෙන්න ගන්නවාමයි. ආයි අහන්න දෙයක් නැහැ. ඔබ එකින් එක දාලා බලන්න. දැන් හෙට ජීවිතේට ඔබ යනකොට ඔබ එකින් එක දාලා බලන්න. ඔබ gedara medasale යම් කිසි විදියට ලස්සන්ට හැදුවනම් ඒ විදියට ඔබ ආසයි නම් ওই විදියට ඔබ තියන් ඉන්න මොකද්ද කරන්න ඕනේ? සංකාර කර කර හදන්න ඕනේ නැද්ද? අතහැරලා දැම්මොත් මොකද වෙන්නේ? තියෙයි දොවිලිය නෑ දූවිල්ල ඇදිලා මේව වැඩිලා වායි ගන්න දෙන්න තියෙනවා එතකොට ආයි දුකයි ඔය වෙන එකක් වෙච්චාම කියලා අතහැරලා දැම්ම නම් මොකද වෙන්නේ කිසි ප්‍රශ්නයක් නැති කියයි මෙහෙම ඉන්න මුළුමන ඒකයි ප්‍රශ්නේ මෙහෙම ඉන්න මුළුමන ඉතින් මහාන වෙන එක හොඳම දේ දැන් ගිහි ජීවිතේ ඉන්නේ තණ්හා කර කර ඉන්නනේ ඉතින් තණ්හා කරන්න කරන්න මොකද වෙන්නේ අර කුණේ අර මහා දුක් තුනේ පෙළෙනවා ඉතින් ඒකයි මම ඔය තරුණ බිරිසට කියන්නේ මේව පොඩ්ඩ හිතලා බලන්න ඔය ඔය වයසකයි ගිය පාර යන්න එපා ඒ අය තාම පෙළෙනවා අහලා බලන්න ඕන ඒ අය තාම පෙළෙනවා නම් අවුරුදු 60ක් ගිහිල්ලා එහෙනම් පෙළීමේ නිදාසෙන මාර්ගය නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ පෙළීමේ නිදාසෙන මාර්ගයක් තියෙනවා අන්න අපිත් එක්ක එකතු වෙන්න ඇවිත් කන්න ටික දෙනවා බොන්න ටික දෙනවා ඉන්නට වස්ත්‍රයක් දෙනවා හිතට සේවනක් දෙනවා ලෙඩට වේත් කරනවා ධර්මයේ දෙනවා වීර්ය වැඩින කරුණු කියලා. තව මොනවද නිවන් දකින්නේ? තරුණ තරුණියන්ට කරන ආරාධනේ. තරුණ තරුණියන්ට ආරාධනා කළාම 60 දිනට වැඩිය තමයි එන්නේ වැඩිය කියලා. ඒකයි ප්‍රශ්නේ. ඇයි තමන්ගේ දරුවාට කියනවා පුතේ උඹ මගේ ව්‍යාපාරේ බාර ගන්න. මං නිදහස් වෙනවා. ඔන්න තාත්තලා දෙයි. වදනේව බලන්න මං නිදහස් වෙනවා. දැන් නිදහස් වෙන්නේ මොකකින්ද? දැන් නිදහස් වෙනවා කියලා කිය වචනේ පාවිච්චි කරන්නේ මේ මහා පෙලීමකින් ඉඳලා නේද? ඒක නේද මේ නිදහස් වෙනවා කියන්නේ. පුතේ මම මෙච්චර කල් මේක නිසා පෙළුණා දැන් උඹ පෙළියා. මං නිදහස් වෙනවා. මරු තාත්තලා. නම් ඒකයි කියන්නේ මේ ව්‍යාපාරේ දීපම් මහත්තය කාටද? හතුරට. හතුරට දීපල්ල ව්‍යාපාරේ. ඇයි ඒ? දැන් පෙලි පෙලි නැහින්ද? තමන්ගේ දරුවව පැවිදි කරන්න. මොකද නිදහස අහසක් වගේ පැවිද්ද? නිදහස අහසක් වගේ තුන් සිවුරයි පාත්‍රය අර පක්ෂියාට තමන්ගේ පියාපත් දෙක වර නෑ වගේ පියාපත් දෙක අරගෙන මෙතනින් එහාට යනවා වගේ තුන් සිවුරයි පාත්‍රය දරාගත්ත මහා උත්තමයාට ඒක විදයි තියෙන්නේ බරක් නෑ ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා මේ භව ගමන කෙලවර කරගන්න ඒක නිසායි මම ওই තරුණ තරුණියන්ට කියන්නේ පොඩ්ඩක් හිතන බලන්න කියලා ඔය පාර වැරදි ඔය ගිය හැමෝම ගිය පාර වැරදි අපිත් මේ දක්වා ගිය පාරවල් වැරදි ඒකයි නැවැත්ත නවත්තන අනිත් පැත්තට යන්න ගන්න හැමෝම යන පාරක හැරලා හිටියේ හැමෝම යන පාරට වැන්නාම කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් කියලා හිතාගෙන හිටියා නෑ ට්‍රක් ගාල බ්‍රේක් එක ගහගත්ත දැන් උඩුගම් බලා යන්න තියෙන්නේ මොකද මේ පාරේ ගියොත් එහෙම අවුරුදු 90ක් කියලා මොකද වෙන්නේ තෙලීමෙන් නිදහසක් නැහැ ඒක නිසා අනිත් පාරට ගිහිල්ලා පින්සනේ කොහොම හරි අමාරුවෙන් හරි අනිත් පැත්තට යන්නයි ඕනේ ඒකයි කියන්නේ ඔබට අවශ්‍ය සියලු පත්ති පහසුකම් අපි සපේන. මෙතන ඇති පැවිද්දට දන් දීපුවයි. 80ක් විතර පැවිදිනවන් පළවෙනිදට. ඒ පළවෙනි පාර පැවිදි වෙන පිළි. දෙවෙනි පාරක් ඉන්නවා තමයි. ඒකට නම් 200කට වඩා දන් දීලා තියෙනවා. මං කිව්වනේ මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වෙන නියමිතයි කියලා. ඒකට අදාළ තරුණ තරුණියෝ දැන් මේ වගේ යෝගීව පවතිනවා ලංකාවේ විතර නෙමෙයි පිටු රට රාජ්‍යවල ඉන්න අපේ ලංකාවේ සිංහල බෞද්ධයෝ එහෙ ගෙවල් දොරවල් විකුණලා දාලා මෙහෙ එනවා පිටු මේ උත්තරීතර පැවිද්ද සඳහා ඉතින් ඔබට මොකද්ද තියෙන්නේ එංගලන්තේ පුරවැසි භාවයත් අරගත්ත ගෙවල් දොරවලුත් අරගත්ත පිරිස ඒ හොඳම ඉස්කෝලවල තමන්ගේ දරුවන්ව දාගෙන යන පිරිස දැන් ඒ ඔක්කොම විකුණලා ගල්ලා මේ උත්තරීතර නිවන සඳහා ලංකාදීපේ දෙනවා පැවිද්ද බලාපොරොත්තු වෙයි. පළවෙනිදට එන්න මම පෙන්නන්නම් එහෙම ආයෝ. ඕස්ට්‍රේලියාවෙන්, කැනඩාවෙන්, ඇමරිකාවෙන් එන අය මම ඔබට පෙන්නන්නම්. මේ ලංකාදීපේ රුවන්වැලි දෑ හාමුදුරන්ගේ පහස ලබලා වින්න ඔබට මොකද හෙන ගිහිලද? හිතර බලන්න ඔය තරුණ ජීවිතයේ මුදලාලි කෙනෙකුට පාවල දෙන්න එපා. ඔය අදෝබ කරන්නේ තරුණ ජීවිතයේ මුදලාලි කෙනෙකුට පාවල දීලා ඒකගෙන් දෙන තුට්ටු දෙක කාලා ජීවත් වෙන්න හදන. ඔය තරුණ ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න ඔය ශක්තිය තියෙන වෙලාව 60 වෙනකොට පස්සේ වැඩි දියුණු උත්සාහ කරන්න එපා පින්වදින හරි අමාරු යෝග කරගෙන යන්න. නැත්නම් ආසාවට ඉඳ දීලා තියෙනවා අපි. මේක යම් තාක් බඩල මැරලා ගිහිල්ලා ආ මනුසත්ත්වයක් හරි ලැබලා හත් අවුරුදු වෙනදලා ආයි පටන් ගන්න පුළුවන් හින්දා. නැත්තම් වීරිය වඩන්න හරි අමාරුයි ඔය ශරීරේ තියාගෙන. හිතනම් ශක්තිමත් අපේ හැම කෙනාගේම. නමුත් ශරීරේ ශක්තිමත් නැහැ හරි අමාරුයි ඔක දරාගෙන ඉන්න. ශරීරයයි හිතයි දෙකම ශක්තිමත් කාලයක් තියෙනවා. ඒක මේ මුදුලාලට කඹරන්න තියාගෙන ඉන්නවා අපේ කොල්ලෝ කෙල්ලෝ ටික. මේ පොඩ්ඩක් හිතලා බලන්න මේ කියපු කරුණ ගැන. ඔබගේ තාරුණ්‍ය විනාශ වෙන්නට කලින් වීරිය වඩන්න පුළුවන් දෙයක් තියෙන්නේ මෙන්න මේකට පිඟුදෙනි. කම්පියුටරයක් ඉස්සරහට ගිහලා ටොක ටොක ටොක ගගා ඉන්න වී මහ ලොකු ශක්තියක් ඕනේ නැහැ. ඒක කරන්න අවුරුදු 65 දීවුරු ඇරිලාවිල්ල. කොල්ල කියලාන්න මං ගැන දැන් පැවිදි වෙන්නේ. අවුරුදු 60 දී සිවුරු වරේදී. සිවුරු ඇරිලා ටොක ටොක ටොක ටොක ගගා ඉන්න කම්පියුටරයක් ඉස්සරහා මුදලාලි කෙනෙක් ගාවට ගිහිල්ලා. ඒක කරන්න ලොකු ශක්තියක් ඕනේ නැහැනේ. ඒකයි මං කියන්නේ. ලොකු ශක්තියක් ඕනේ පිංගුදිනේ මේ ආර්ය ගමන යන්න. මේ භව ගමන නසන්න. මහා වීරයක් ඕනේ ඒ වීරයෙන් කටයුතු කරන්න. ඉතින් ඒකට 65 නකන් ඉන්න එපා. ඉතින් කවදාකවත් වෙන වැඩක් නෙමෙයි ඒක. ඒකයි මම කියන්නේ ඊට පස්සේ. හැබැයි අපි 60 නෙමෙයි 70 වෙනකම් අවසර දීලා තියෙනවා පිළිමය ඇට. 65 වෙනකම් අවසර දීලා තියෙනවා කාන්තාවන්ට රැවිද්ද. බැනුම් අහහා අපි ඕවා කරන්නේ. ලෝක සම්මතෙන් බැනුම් අහනවා කරන්න කියලා. වයසකයි පැවිදි කරනවා කියලා. තව ඒකෙන් කරගේ ඒකෙන් අපි අවස්ථාවක් උදා කරලා දෙන්නේ පින්වදනි මේ මාර්ගයේ වඩන්න පටන් අරගෙන සීග්‍රයෙන් මේක වඩාගෙන ගිහිල්ලා යම් මොහොතක මැරිලා ගියාට පස්සේ මොකක් හරි මාර්ගඵලයක් උදා කරගෙන තිබුණා නම් ඊළඟ අද්දවේ ඉපදෙනකොට එතනින් පටන් ගන්න පුළුවන්. ඒකයි. ඉතින් ඒකත් ලොකු දෙයක්. එතකොට ජාත සෝතාපන්නෙක් විදිහට උපදින්න ඊළඟ අද්දවේ. එහෙනම් ඒ පටන් ගත්ත වෙලාව ඉඳලා මේක කරගෙන යන්නනේ තියෙන්නේ. මේක නිසා ඒ හැම එකම අවස්ථාවක් තමයි නැත්නම් ඉතින් වයස කෙනෙක් පැවිදි කරගත්තාට පස්සේ පොඩි පොඩි වදයක් තියෙන ඉතින් ඉතන බලන්න. ඉතින් ලෙඩ වෙන වාරයක් ගානේ අනෙක් වික්ෂුන් වහන්සේලාට සිද්ධ වෙනවා නේද? ඒ අය බලන්න. නමුත් මේ අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ පිංගුතනි අවුරුද්දක් හරි ගවන්නේ මේ චීවරේ දාගෙන ඉඳලා. ඒ අවුරුද්ද ඇතුළත උපරිම වීරයෙන් කටයුතු කළා මොකක්ම හරි මාර්ගඵලයක් ලබන්න. නිදහස්නේ හැමදෙස්සෙම වරණ අහන්න පුළුවන්. හැමදෙස්සෙම භාවනා කරන්න පුළුවන් නිදහස්නේ. ආයි උයන්න පිහන්න දේවල් ඔය මොකුත් නැහැ. නිදහස අහස වගේ කියලා කිව්වේ ඒකනේ. වර්ගී මොකුත් නැහැ. දරුවෝ බලා ගන්න දරුවා මොන්ඩිසෝරි දාන්න මුණුමුරා මොන්ඩිසෝරි දාන්න ඔය මොකුත් නැහැ. තියෙන්නේ එකම එක දෙයයි මොකද්ද? මේ ආර්ය විනය ප්‍රගුණ කරගන්න එක. ඉතින් ඒ ටික කරගන්න. ඒ ටික කරගන්න අවස්ථාවක් උදා කරලා දෙන්නේ. ඉතින් අපේ සංවිධායක මණ්ඩලයෙන් ඔබට ලබා ගත්ත හැකි ධර්මයයි ඔබයි ආරාමයට එන පාරවල් මෙතන ඉඳන් ටිකක් දුරයි. ඉතින් පැවිදි වෙන්න ඕන අයට ඉතින් ආයෙ දුර ප්‍රශ්නයක් නැහැ. අනගාරයක ඉන්න පුළුවන් ඕනනම් ඇවිදින්න. Tamanne කැමති තාක්කල් සතියක් අදලා ඕනනම් ඇවිල්ලා එතන ඉන්න පුළුවන්. සති දෙකක් ඉන්න පුළුවන්. මාසයක් ඉන්න පුළුවන්. හතර දිගෙන් වඩින සිව්වනක් පිරිස උදෙසා තමයි පිංගතුනි ඒක හැදෙන්නේ. භික්ෂුණි ආරාමයක් වෙනම හැදෙනවා. වෙන තැනක භික්ෂු ආරාමයේ වෙනම හැදෙනවා. හැබැයි බණ භාවනා කටයුතු කරන්න බණ අහන වෙලාවට සියල්ලම එකතු වෙලා බණ අහන්න. භික්ෂුන් වහන්සේලා වෙනමත් භික්ෂුණීන් වහන්සේලා වෙනමත් ඉඳගෙන බණ අහනවා. ආර භික්ෂුණීන් වහන්සේලා නැවත භික්ෂුණීන් වහන්සේලා සහ අනගාරික පිරිස නැවත ඒ භික්ෂුණී ආරාමයට යන වැඩ පිළිවෙලක් තමයි කරන්නේ. මේ භව ගමන නසන්න කැමති පිරිස ඉන්නවා නම් පින්වතුනි ඒකතු වෙන්නයි තියෙන්නේ. තරුණ පිරිස එකතු වෙනවා මේක කරන්න. ඔබ දන්නවා 26 වෙනිදා මහා ආරිස්ථාන පූජාවක් තියෙනවා. මේ වෙනකොට රැහිලා දිනේම අනුරාධපුරේ රුවන්මැලි සෑ හාමුදුරු ගාව මහා සාර අධිස්ථාන පූජාවක් තියෙනවා පිංගතනි. මේ මිහිමඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා කරන ප්‍රාර්ථනාව. පිංගතනි ඒ ස්ථානයේ පුළුවන් නම් ඒ දවසට යන්න. ඒ අපි කරන වැඩක් නෙමෙයි. හැබැයි අපෙන් අහන්න එපා විස්තර. අපි නෙමෙයි ඒක කරන්නේ. තව උත්තම පිරිසක් කරන්නේ. ඒ අය මට කියලා නැහැ මේක කියන්න කියලා. පිංගතනි මේක මගේ යුතුකමක් නෙ කියලා. ඒක ඔකයි කියන්න දෙයක් තියෙනවා. ඒ වගේ මහා සාර පින්කමක් කරද්දී ඒක ඒ අය මගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ නැහැ වනවලදී කියන්න කියලා. ඒ මහා සාර කටයුත්තක්. අවුරුද්දක ඉතින් ඉඳලා ඒ අය ලකලෑස් තියෙනවා ඒක කරන්න. සියල්ල නොඉඳුල්ල පූජා කරන වැඩපිළිවෙල. ඉතින් පුළුවන් නම් උත්සාහ කරන්න එතනට යන්න එදා. බැරි නම් පිංගදනි ඒ අය ඒ සත්‍ය ක්‍රියා කරන වෙලාවට ඔබත් පහන් ආලෝකයක් දැල්වල. අනාදිමත් සංසාරේ ඉඳලා මං කරගත්ත සියලුම පුණ්‍ය සම්භාරයන්ගේ බලයෙන් මේ මිහි මණ්ඩල මත මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් දී වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ මේ වෙලාවට. පිංගදනි මේ වෙලාවට විශ්වයට මහා ශක්තියක් නිකුත් වෙලා පුණ්‍ය සමනන්තරයක් හැදිරෙනවා අර අරහත් වහන්සේලා මිහි වේ. ඒ වගේම පිංගදනි අරහත් දේව දෙසා සටන් කරන මේ වෙලාවේ අරහත් දේව දෙසා සටන් කරන මහ පිරිසක් එතන ඉඳී. ඒ මහා සාර පූජාව කරන වෙලාවේ මේ විශ්වයට මේ බලය නැගෙන වෙලාවේ පිංගුතුනි අරිහත් වේ උදෙසා සටන් කරන පිරිසක් ඒ ආසිත වනාන්තරවල අරිහත් වේ උදෙසා සටන් කරයි. අරිහතුන් වහන්සේලා ඒ කාන්තේම බිහි වෙනවා පිංගුතුනි. මේ සමාධිගත පිරිස් මේ වෙනකොට දැකලා තියෙනවා ජාත සෝතාපන්නිය 12000කට අධික ප්‍රමාණයක් මේ මිහිමරණ මත පහළ වෙලා තියෙන්නේ කියලා දැක්. ජාත සෝතාපන්නිය 12000කට අධික ප්‍රමාණයක් ඒ කියන්නේ මීට ඉහත අත්දැකවල සෝතාපන්න වෙච්ච පිරිස් දැන් ඉපදිලා ඉන්නව නැවත වතාව. එහෙනම් උප්පත්තියම සෝතාපන්නයි මේ පිරිස්. ජාත සෝතාපන්නෙක් ලෝකෙට වී වෙන්නේ මොකකටද? මොකටද වී වෙන්නේ? අරිහත් දේ උදෙසා නේද? එහෙනම් පින්වතුනි අරිහතුන් වහන්සේලාගෙන් දැන් මේ ලෝක මේ බිම හිස් වෙන්න හේතුවක් නැහැ. තව අවුරුද්දක් දෙකක් යනකොට ඔබට අරිහතුන් වහන්සේලා දාස් ගන්නින් දැන් ගන්න පුළුවන් වෙයි. ඒ උදෙසා තමයි පිංගුතුනි අපි මේ සියලු වැඩ කටයුතු සිද්ධ කරන්නේ. මේ ධර්ම දේශනාව මේ හැම එකක්ම කරන්නේ උත්තරීතර නිවන උදෙසා. ඒකයි අපි හැමතැනම ගහලා තියෙන්නේ හුදෙක්ම නිවන් අවබෝධයේ පිණිස පමණයි. වෙන දේවල් වලට බණ කියන්නේ නැහැ, නිකන් කාලේ නාස්ති කරන්නේ. මොනවට බණ කියන්නේ? ඉතින් එහෙමනම් පිංගුතුනි මේ මාර්ගයට අනුගත වෙලා කටයුතු කරගෙන යන්න. ඔබ ගොඩාක් වෙලා බලන් හිටියත් දැන් අමාරු තැනද? ඉතින් අද අපි අදට හමාර කරමු. දේශනාව හමාර කරන්න කලින් පින්වතුනි කරුණු කාරණා ටිකක් තියෙනවා අපිට මතක් කරගන්න. කරුණු කාරණා ටිකක් තියෙනවා මතක් කරගන්න. ඔය අපිට අමතක වෙලා ගිය කරුණු කාරණා ටිකක් තියෙනවා පින්වතුනි මේ පින් අනුමෝදන් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරද්දී මේ දේවල් අපි පොඩ්ඩක් මතක් කරගන්න ඕනි. ඔබට මතකද පින්වතුනි මේ අවුරුදු 10 ක විතර කලින් යුද්ධයක් තිබ්බා මේ රටේ. ඔබට මතකද? ඔබේ ගන්න ගන්දනව වල කොල්ල කෙල්ල මැරිලා වෙන්න මතකද? පින්වතුනි ඔය යුද්ධෙට ගිය සොල්දාදෝ මිනි මරුව මතකද? මිනි මරුවාම පින්වතුනි මිනි මරපු කෙනෙක් මැරුණාට පස්සේ සුගතිගාමි වෙලා ඉඳ තියනවද? නැත්නම් අභාවි තැන්වල උපදින්නද ඉඳ තියෙන්නේ? අභාවි තැන්වල නේද? එහෙනම් පින්වතුනි අපි වෙනුවෙන් මිනි මරපු මිනිස්සු වද අභාවි තැන්වල ඉපදිලා ඉන්නවනะ. අපි පිනක් කරලා ඉවරලා ඒ අයට පින් දුන්නේ නැත්නම් එහෙම ඒ අය සාප ගන්න එකක් නැද්ද අපිට? ඒ අය සාප ගන්න එකක් නැද්ද අපිට? පින්වතුනි අද මේ ලංකා දූපතේ මහා සාපයක් උදා වෙලා තියෙන ඕන ඕක නිසා. මොකද පින් දෙන්න ගත්ත අවුරුද්දක් විතර ඊට පස්සේ අමතකුණා කොට මේ වෙදී. දැන් අද මො මේ මහා සාර පුණ්‍ය කර්ම කරනවා. හැබැයි පින් බමුණුවන්නේ නැහැ අර පිරිසට. ඒ පිරිස තාමත් අභව්‍ය තැන්වල ඉන්නේ. එක්කෙනෙක් දෙන්නේ ගැලවිලා ඇති. එහෙනම් පින්වතුනි ඒ අයව අමතක කරන්න බෑ අපිට. අන්තිම එක්කෙනත් අභව්‍ය තැන්වලින් එළියට එනකම් ඔබ පින් දෙන වැඩ පිළිවෙල කරන්න ඕනේ. ඒක නිසා අද පටන් සරේම මතක තියාගන්න මොනවාම හරි පුණ්‍ය කර්මයක් කළා නම් ඒකෙන් කොටසක් ඒ පිරිසට අනුමෝදන් කරන්න. මොකද අද අපි මේ ඉඳගෙන ඉන්න මේ බණ ටික අහන්නේ මේ වෙහෙර විහාර තියාගෙන ඉන්නේ ඒක මිනිස කරපු දෙයක් නිසා. අපි වෙනුවෙන් මිනි මෙරුවා. එච්චරයි. එහෙනම් අභාවය තැන්වල උපදින්න හේතු තියෙනවා ඒ අය. එහෙම කෙනෙක් කවර ඉපදිලා ඉන්නව නම් ඒ කෙනාව බේද ගන්න එක අපේ යුතුකම. ඒක නිසා නිරන්තරයෙන් ඒ අයව සිහිපත් කරලා එයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේ බිඟුදෙනි ඔය ත්‍රිපිටකේම අපිට නිකන් හම්බුණා නෙමෙයි. ලේ පාරවල් දිගේ ඔය ත්‍රිපිටකේ අපි අත දාවේ. ත්‍රිපිටකේ ආරක්ෂා කරන්න පණ දීපු පිරිස් හිටියා. ඔය සොලියෝ ලංකාවට ආපු වෙලාවේ ඉඳලා ත්‍රිපිටකේ විනාශ කරන්න හැදුවේ. නිගමන හිතල බලන්න මේ මහ උත්තමිය ත්‍රිපිටකයේ පපුවට තුරුල් කරගෙන සිවුරු වාසේ හංගගෙන දුවද්දි ඊතන පාරවල් කාලා ඇද වැටෙද්දි කොඳු නාරිනි කඩල යනකම් පොළු පාරවල් වලින් ගහන්නේ ත්‍රිපිටකයේ දීපං කිය. ඒ පුස්කෝල පොත් තුරුල් කරගෙන මැරිල යන්නේ තියෙන්නේ මේ හාමුදුරුවරු. එහෙම කරලා තමයි තියෙන්නේ මේ ත්‍රිපිටකයක් අපි අතර ආවේ අද. එහෙනම් මේ මහා උත්තමිය අමතක වෙන්න හොඳ නෑ අපිට. ඒ වගේ මේ මහා උත්තමිය ලය පුදලා ලේ හල්ල ත්‍රිපිටකේ රැහගත්තේ අපිට ওই ත්‍රිපිටකේ වැඳ වැඳ ඉන්න නෙමෙයි. මේ භවගමන කෙලවර කරගන්න. මේ උත්තමිය මේ උත්තමයන්ගේ යුතුකම කළා අපි අපේ යුතුකම කරනවාද කියලා හිතලා බලන්න. මේ සීය හෙලයා කියලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨ ජාතියක්. ඉතින් ඔබ සීය හෙලෙක් වෙන්න සිංහලෙක් නෙමෙයි. සීහ හෙලෙක් වෙන්න ශ්‍රේෂ්ඨත්වයෙන් පාරිශුද්ධත්වයට ආපු කෙනෙක් වෙන්න. සීය හෙලයන්ගේ නායකයා කවුද? තථාගතයන් වහන්සේ. සිංහලයන්ගේ නායකයා නම් කවුද කියලා මන් දන්නේ නැහැ. නමුත් සීය හෙලයන්ගේ නායකයා නම් තථාගතයන් වහන්සේ. එහෙනම් ඒ උත්තමයාගේ නායකත්වයට එන්න. එහෙමනම් පින්වතුනි මම පින්වන මොහොතන් කරනවා දැන්. ඒ කියන හැම කරුණක්ම සිහි බුද්ධියෙන් අහගෙන ඒ අයට ඒ පින් විහිදුවලා පතුරුල හරින ක්‍රමවේදයක් හදාගන්න. ඔබේ කිත්ත කිරණ ධාරාවල් ඒ අය ලෙසට යොමු කරලා ඒ පින් බමුණේ වැඩපිළිවෙලේ යෙදෙන්න. ඒකෙන් පින්වතුනි බොහෝ පිරිසක් අභාපි තැන්වල ඉන්න අයව ඇද ඇද ඇද ඇද මෙතනට දාගමු. නිකම් මල පෙරේතිය හදන්න ඕනේ නැහැ. ඔබට බණ කියනවා අපි මල පෙරේතිය නොහැදී සිටින්නේ. හැදිච්ච මල පෙරේතියන්ට පින් අනුමෝදන් කර කර පුළුවන් තරම් මෙතනින් ගොඩන ගන්න හදන්න මේ තහමක් අවබෝධ කරගෙන නිවන් දකින්න පුළුවන් මට්ටමට එන්නේ. ඒක කරුණා සාසනයේ රයිති දෙයක්. එහෙනම් මම මෙච්චර වෙලා ප්‍රඥා සාසනයේ නඩුව ඔබට ප්‍රඥාව ලැබෙන කරුණු කතා කළා. දැන් ප්‍රඥාව දෙන්න බැරි කොටසක් ඉන්නවා. ඒ අයට කරුණා සාසනය අනුගමනය කරගෙන ඒ අයට සිම් පමුණවන්න ඕනේ අපි එතනින් ඉඳෙන්නේ. ඉතින් ඒකට අවස්ථාව සලසගන්න. එහෙනම් තීරු දෙනාම සූදානම් වෙන්න පින්වදින පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින්වදින පළමුවම සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල ලබාගෙන මේ ලෝකයේ විසින් ආ වූ ඒ සත්‍යයන් කෙරෙහි අප්‍රමාණ අනුකම්පාවෙන් යුතුව ඒ සද්ධර්මය දේශනා කරන්න ආ වූ ඒ සද්ධර්මය ප්‍රචාරය කරන්න ආ වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිදී සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනුව පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි විඳුර පතුරුල් හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමයෝ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අත්දැකීම තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතම නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කිරයට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින් උතුනේ මොහොත කර සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාළ ලෙසේ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් අරගෙන ඇවිදින මාතලිය අල්ලෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථ ආරූඪ කළා. තමන්ගේ පණ දෙවන කොටගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තා වූ ලේ මුදාගෙන මත මුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිදී සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා සුතර ගංගා ඒ අය කෙරෙහි විදුර පතුරුල් හරිනේ පිං විහිදී පැතිරී යාමෙනේ උත්තමියෝ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මජරාමන සංඛ්‍යාත නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරා. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න දසදාසක් ලෝක ධාතු ඉදලා මේ තන් දාවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ සිව්වනක් පිරිස තිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු ඉන්ද්‍රෝපේන චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමුයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා සුතල ගංගා ඒ අඛරේත් විහිදුල පතුරු හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධිහි උතුම් වූ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න ඔබ නම් ජම්මාන්තරගත වන්දිනා වූ සීලෝ ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුතුරු ඥාතිව හිත මිත්‍රාදීන් දුවදරුවෝ ඒ සීල දෙනා වූ සිහිපත් කරගන්න. ඒ වගේම ඒ යුද්ධයේ සුනාමීන ඒ වගේ කීත වාචකයන්ගේ සමීදී ඒ මේ පරලෝ ගියා වූ ඒ ත්‍රිවිධ හමුදාවේ පිරිසත් පොලිසියේ පිරිසත් සතුරු හෝ මිතුරු හෝ ඒ සීලුම සාමාන්‍ය වැසියුනුත් ඒ සීලු දෙනාව සිහිපත් කරගෙන ඔබ ඉදින් රැස් කරගත්තා වූ සීලුම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයේ වීදුල පතුරුල අරිනේ පිං විහිදී පැතිරී යාමෙන් එයා දැම් කිසි අභාව ස්ථානයේ හිනව නම් එයින් අසමි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරන්නේ. ඒවගේ පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න මේ අද්දවේ විතරක් නෙමෙයි මේට කල්පණුසක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්ත වෙච්ච ගුරුතුරු ඥාතිත මිත්‍රාදීන් වෙච්ච ඒ සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීනු පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විහිදුල පතර හරිනේ පිං විහිදී පැතිරි යාමෙන් එයාත් යම් කිසි අභව ස්ථානයේ හිනවනං ඒන් අත මෙදේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කෙලේ යටත් පිං අනුමෝදන් කරන්නේ ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 90ක් ඇතුළත තමන් විසින් අවඩ සාධාරණයට ලක් කළා තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිනා අදෝබෝ මරනවා කපනවා කොටනවා කියාගෙන ඔබගේ ලෞකික ජීවිතයට බාධා පවනවා නම් අධ්‍යාත්මික ජීවිතයට බාධා පවනවා නම් නිවන් මඟට බාධා පවනවා නම් අන්නේ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීනම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරේ වීදුර පතුල රෙණේ පිං විහිදී පැතිරි යාමෙන් එයා ඒ අභව ස්ථානයෙන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කෙලේ යටත් පිං අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නව පිරිස් විශේෂයෙන්ම තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ලෝකෙට ප්‍රචාරය කරන තමන් විසින් මෙහෙත මාන්සින් හරියම්බු කරගන්නා වූ ධනෙන් කොටසක් සාසනික අභිවෘද්ධිය උදෙසා පරිත්‍යාග කරන්නා වූ ඒ පිරිස් සිහිපත් කරගන්න ඒ වගේම ජීවතුන් අතර ඉන්නව තමන්ගේ අම්මා තාත්තා දුව දරුව ගුරුවරු ඥාති හිත මිත්‍ර ආදීන් සිහිපත් කරගන්න සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දීනන් ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුල පතුල දරණේ පිං විහිදී පැතිරි යාමෙන් නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුන් මොහොතකට සීමාත් කරගන්න අද මේ ස්ථාන දෙවිලා සද්ධාර්මයේ ශ්‍රවණය කරන්දි ආහාරයෙන් පානයෙන් සම්තර වෙනවා ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන සද්ධාර්මයේ ශ්‍රවණය කරන්නේ මාර්ගඵල අවබෝධ කරගන්නයි. එහෙමනම් ඒ ආහාර ඵල සැකස් වේලා එදා ඇත අතීතයේ ඉඳලා බව වමුණු සකස් කළ ඇලවිලි සකස් කළ පූර්ව අපුල ගයන් කබල පාගල ආහාරයක් වශයෙන් ඔබ ගැතර පිළිවෙල කරගෙන අප කැප කරලා කටයුතු කළා වූ යම් කිසි පිළිසක් ඉන්නවනම් අන්නේ සිර දිනව සීපත් කරගෙන ඔබ සිර රැස් කරගත් ආ සීනු පුණ්‍ය ගංගා අසුර ගංගා එයා කෙරේ වීදුර පතුල රණේ පිං මිහි දීපැති යාමෙන් එයත් යම් කිසි අභව ස්ථානයේ හිනොණන් ගෙන් අත් මෙදේවා අජරාමර සංඛ්‍යාත නෙවෙනින් සරි සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරන්නේ ඒ වගේම පිංගදලි මොහොත කර සීපත් කරන අද මේ ස්ථාන දෙවිද සද්ධර්මයේ ශ්‍රවණී කරති හීතලෙන් පින්ින් ආරක්ෂා වෙලා මෙතිමදුරංගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණී කිරීමේ අවස්ථාව උදා වුණේ මේ ස්ථාන මුඟඩගි මිනිසා එමනම් මේ ස්ථාන මුඟඩගි මිලා ගඩලක් ගඩලක් ගන්න මේ ස්ථානවල ගහලා බඳලා කළ සකස් කළා වූ යම් කිසි පිළිසක් කියනවා නම් ඒ සිළු දෙනාවත් සීමත් කරගෙන ඒ වගේම මේ ටෙන්ට් ආදී ගැටිවලදා යම් කිසි මුදලකින් හදලකින් දායක වුණා නම් ක්‍රමයකින් දායක වුණා නම් අන්නේ සිළු දෙනාවත් සීමත් කරගෙන විසින් නැස් කරගත් ආ වූ සීලින් පුණ්‍ය ගංගා රසද ගංගා ඒ යකනේ විදුර පතරලා රණේ පිං විහිදී පැදිරී යාමේ නියත් යම් කිසි අභව ස්ථානයේ කියනවා නම් ඒ ගස විදේවා අජරාමන සංඛ්‍යාතල වෙලින් සැර සීමලවත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්වතුනි මොහොතකට සීමාත් කරගෙන අද බොහෝ දුර බැහැදලා අපි මේ ස්ථානයේ තාව ඔබත් මේ ස්ථානයේ නැදී ආන වාහන මනාකර සකස් වෙලා තියෙනවා මම්මාවත් මනාකර සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන දෙන්න පුළුවන් කම ලැබුණා ඒ වගේම මේ සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ ඉන්න ඕනෑම කෙනෙකුට මේ මොහොතේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා මේ සියලු දේ උදා වෙලා තියෙන විද්‍යාඥ මතින් සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තිවාදී පිරිසක් විදිහින් ලෝකෙට දීපු දායද නිසා මම නම් ඒ දායද උපයෝගී කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන පින එයාට අනුමෝදන් වෙන කැපයි මම නම් ඔබ දෙන රැස් කරගත් ආ සීනු පුණ්‍ය ගංගා සුද ගංගා එයා කෙරේ විදුර වතුර හරණේ පිං විහි දීප හතර යම නිය යම් විදි අභව විස්ථාන හිනන ගේ ගත විදේ වාජ රාම සංඛ්‍යාතර වෙලින් සැර සීමලවත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරනවා එවනම් පිංගුතුනි බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත් අය කරගත් ආ වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බන්ධ ධර්මයන්ගේ බල මහිමෙන් මේ මිහි මණ්ඩල තුල ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න සිහින් දෙනවා ඒ වගේම පිංගුතුනි කරගත් ආ වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බන්ධ ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සිළු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතම නිර්වාණ සාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන ඔබ සිල් දෙනාට තෙරුවන් සරණයි.